අයං බජන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නවන්න රූපේන නරෝ සුජානෝ නවිස්සසේතරදස්සනේන සුසඤ්ඤතානං ඉවිසංජනේන අසඤ්ඤතා ලෝකමිමං චරන්තේ පතිරූපකෝ මත්තිකා කුණ්ඩලෝව ලෝහණ්ඩ මාසෝව සුවන්න චන්නෝ චරන්තේ පරිවාර චන්නා අන්තෝ අසුන්දා බහිසෝබමානා ලස්සනෙලිස් මොවුන් විහාරවාසී ගරුතර ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැලහවත් වාසනාවන්ත පින්නතුනි ලස්සනෙලිස් මොවුන් විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල වැඩසටහනෙහි අද 2017 බක්කුන් පොහොය නිමිති කොට අද අප්‍රේල් 9 වෙනි දින සිදු කෙරෙන සීල භාවනා වැඩසටහනයි මේ සිදු කෙරෙන්නේ. ඉතින් අද දින මා මේ පින්නතුන්ට ධර්ම දේශනාව සඳහා විශේෂ මාතෘකාවක් තෝරාගත්තා. මේ සූත්‍රයේ නම තමයි සත්‍ය ජටිල සූත්‍රය. කලින් අහලා තියෙනවද? නෑනේ. ඔව්. මේක හුඟක් වැදගත් සූත්‍රයක්. අපේ ගත කරන ජීවිතයේදී සමාජීය වශයෙන් පුද්ගලයන් හඳුනා ගැනීමේදී බුදුදහමේ එන කරුණ මොනවද කියන එකයි මේ සූත්‍රයෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් හොඳ කල්පනාවෙන් අහගෙන හිටියොත් මේ පිනතුන්ට හුඟක් කරුණු මෙහිදී ගණන් ගන්න පුළුවන්. ඉතින් එක දිගට ඉනකොට අමාරු නම් ටිකක් නැගිටින්න ඕනෙලාදී නැගිටට කමන්නේ. වතුර ටිකක් හිම බොන්න ඕන නම් බීලත් දෙන්න අමාරු වෙමින් ඉන්න එපා. හැබැයි ඉතින් අවදියෙන් නම් ඉන්න ඕන. නිදා ගන්න නම් එපා. නිදිමත આવතී පොඩ්ඩක් නැගිටලා හරි පොඩ්ඩක් හරි ඉන්න බලන්න. මේ එන කරුණු ආරම්භයේදී අපි ඊටාම සරල කරුණු ටිකක් සාකච්ඡා කරන්නේ. හැබැයි අවසානයේ යනකොට ටිකක් ගැඹුරට යනවා. දිගටම අවධානය රඳවාගෙන ඉන්න බලන්න. එකිනෙකට කරුණු සම්බන්ධයි දිගටම කියන ඒවා. ඒ අනුපිළිවෙල හොඳට අවධානයෙන් හිටියොත් තමන්ට මේ ධර්ම දේශනාව අවසන් වෙනට හුඟක් කරුණු ඉගෙන ගන්නට පුළුවන්. පින්නතුනි පුද්ගලයන් ගැන කරපු වර්ගීකරණයක් තමයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. අපි සමාජගත ජීවිතයේදී ඕනෝන් ඇසුරු කරන පුද්ගලයන් ගැන අපි බොහෝ විට අවධානයෙන් ඉන්නේ නේද? ඇතැම් විට තමන්ගේ ඇඳුම පැළඳුමටත් වඩා තමන්ගේ අතපය තියෙනවටත් වඩා අපි බලන්නේ අනිත් අය කොහොමද ඉන්නේ කියලානේ. අනිත් අය ගැන තමයි බොහෝ විට අපි අවධානයෙන් ඉන්නේ. තමන් හුස්ම ගන්නවද කියලාවත් දන්නේ නැහැ. නමුත් අනිත් අය ගැන බොහෝ විට අපි අවධානයෙන් ඉන්න ගතියක් තියෙනවා. කමක් නැහැ. කෙසේ වෙතත් පින්නතුනි බුදුදහමෙන් මේ ගැන අපට ගැඹුරින් කරුණු විස්තර කරනවා. අපි එදිනෙදා පුද්ගලයන් හඳුනා ගන්න හැටි කොයිතරම් දුරට සාර්ථකද? ඒ වගේම අපි ඕනෝන් සමග තියෙන සම්බන්ධතා කොයිතරම් නිවැරදිද? ඒ වගේ මේ සම්බන්ධතා කොයිතරම් දුරට අපි අර්ථවත්ව සිදු කරන්න ඕනද කියන කරුණු තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමා සමග සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවේදී පැන නැගුණු කරුණක් නිමිති කරගෙන තමයි මේ සූත්‍රය සඳහන් කළේ. පින්තුන් දන්නවා කොසොල් රජතුමා කියන්නේ කවුද කියලා. එකල ಭಾರತයේ 12 මහා ජනපදවලට බෙදලා තිබුණා. ඒ ජනපද අතරින් ප්‍රධාන ජනපද හතරක් යටතේ තිබුණා. ඒ තමයි මගධ, කෝසල, වත්ස, අවන්ති කියලා. එතකොට මෙන්න මේ සතර මහා ජනපද වලින් එකක් තමයි කෝසලය කියලා කියන්නේ. ඉතින් විශාල ප්‍රදේශයක් මුළු ಭಾರತයෙන්ම හතරෙන් පංගුවක් වගේ. ඉතින් අද ಭಾರತය කියන එකයි අද ඉන්දියාව කියන එකයි එදා ಭಾರತය කිව්වේ ගැතර ලොකු වෙනසක් තියෙනවා. අද ඇමරිකාවේ මැද පෙරදිගට අයිති රටවල් කීපෙකුත් ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, බංගලදේශය, නේපාලය ආදී රටවල් ගානක් ඒ කාලේ මහාභාරතය යටතේ තිබුණේ. ඉතින් කොසල රජතුමාගේ ප්‍රදේශයේ තමයි බුදුහාමුදුරුවෝ හුඟක් කල වැඩ සිටියේ. බිම්බිසාර රජතුමාගේ මගධ දේශයේ කාලයක් වැඩ සිටියේ වේරවනාරාමයේම. නමුත් බුදුහාමුදුරුවන්ගේ දෙමව්පියන් අයිති වුණේ කිඹුල්වත් පුරවරයට සහ දෙව්දහට. ඒ ප්‍රදේශත් අයිතිව තිබුණේ කොසල් මහා ජනපදයටමයි. එනිසා සුද්ධෝදන රජතුමාටත් වඩා ප්‍රබල රජකෙනෙක් තමයි කොසල් රජතුමා කියලා කියන්නේ. ඇත්තම සුද්ධෝදන රජතුමා ප්‍රාදේශීය රජකෙනෙක්. ඉතින් ඊටත් වඩා ප්‍රබල රජකෙනෙක් තමයි කොසල් රජතුමා බිම්බිසාර රජතුමා වැනි අය. ඉතින් පින්නතුනේ මෙන්න මේ කොසල් රජතුමා බුදුහාමුදුරුවෝ සමග නිතර නිතර ධර්ම සංවාදයේ යෙදিলা තියෙනවා. ඒ යෙදෙච්ච අවස්ථාවලදී පැනනගුණෝ සාකච්ඡා ඇතුළත් සූත්‍ර අන්තර්ගත වෙලා තමයි සංයුත්ත නිකායේහි කෝසල සංයුත්තය කියන කොටස වෙන් වෙලා තියෙන්නේ. සූත්‍ර රාශියක් තියෙනවා මේ රජතුමාත් එක්ක පවත්වපු සූත්‍ර. ඒ සූත්‍ර ආරම්භ වන්නේ දහර කියන සූත්‍රයෙන්. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මුල් කාලෙම දින කොසල රජතුමාට මුණ ගැහුණ බුදුහාමුදුරුවෝ. මුණ ගැහිච්ච අවස්ථාවේදී රජතුමා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා, රජතුමනි ලෝකේ සම්මා සම්බුද්දයි කියලා කෙනෙක් ඉන්නවා නම් මට තමයි ඒ සම්මා සම්බුද්දයි කියලා කියන්නේ කියලා. එතකොට රජතුමා මොකද කියන්නේ? රජතුමා කියනවා, ස්වාමීනි මම බොහෝ කලක් සත්සස්රුරු මං ආශ්‍රය කරනවා. කවුද? පකුද කච්චායන, සංජය බෙල්ලට පුත්ත, නිගණ්ඨනාත් පුත්ත, අජිත කේසකම්බලි, මේ වගේ ශාස්ත්‍රවරු මම කාලයක් ආශ්‍රය කරනවා. ඒ ශාස්ත්‍රවරු ඔබ වහන්සේට වඩා වා පිරිවර ඉන්නවා. ඒ වගේම ඔබ වහන්සේට වඩා කලක් බොහෝ සෞස්තම් රැකපු අය. ඒ වගේම ඔබ වහන්සේට වඩා වයසයි. නමුත් ඒ අයවත් මට කවදාවත් සම්මා සම්බුද්දයි කියලා කියලා නැහැ. එහෙනම් ඔබ වහන්සේ කොහොමද කියන්නේ කියලා අහනවා. ඒ සූත්‍රයෙන් තමයි කුසලයිතුමා බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදුනේ. තින්දි බුදුහාමුදුරුවෝ කියනවා, රජතුමනි ලෝකේ කාරණා හතරක් තියෙනවා. සුළු කොට සරකන්න එපා කියලා. ලෝකේ කාරණා සහ පුද්ගලයන් හතර දෙනෙක් ඉන්නවා. කුඩා අය වයසෙන් අඩුවේ සුළුයි කියලා අවතක්සේරුට ලක් කරන්න එපා කියලා. මොනවද ඒ කාරණා හතර? එකක් තමයි රජකුමාරයා. රජකුමාරේ මේ පොඩි ළමයෙක් කියලා නොසලකා හරින්න එපා. ඇයි? යා කවදාහරි රජ වෙච්ච දවසට ඔබ ඇති මොන හරි අඩුපාඩු වල තිබුණොත් ඒව ගැන බලාගන්න ඉන්නේ. ඒ නිසා රජකුමාරය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම කාරණයක් තමයි ගින්දර. ගින්දර තැමිට ගිනි කූරක් වෙන්න පුළුවන්. පොඩි ගිනි දැල්ලක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් මුළු ලෝකයක් දවන්න පුළුවන්. ඒ නිසා ගින්දරත් පොඩි කියලා නොසලකා හරින්න එපා කියලා කියනවා. ඒ වගේම කාරණයක් තමයි සර්පයා. ඔව්. සර්පයා මේ කුඩා සර්පෙක්ගේ දලේ කුඩායි කියලා එහෙමත් හිතන්න එපා. ඒ කුඩා සර්පයා තුළ උනත් මහ විසක් තියෙන පුළුවන් කියලා. ඊළඟ කාරණේ තමයි භික්ෂුව. භික්ෂුව කුඩායි කියලා අවමන් කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා ඉතාම වැදගත් කරුණු හතරක් මේ කියන්නේ. ඉතින් එකේ ලොකු පණිවිඩයක් අපට දෙනවා. ඒකෙන් තමයි රජතුමා පැහැදුනේ. එතනින්නම් තමයි ටිකෙන් ටික බුදුහාමුදුරු ඇසුරු කළේ. පස්සේ කාලේ බුදුහාමුදුරු කාලයක් ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් විදියට රජතුමා වරක කියනවා, බුදුහාමුදුරනි ඔබ වහන්සේත් කෝසලේ, මමත් කෝසලේ. ඔබ වහන්සේටත් අවුරුදු 80යි, දැන් මටත් අවුරුදු 80යි. එහෙම කියලා අවුරුදු 80 වේද කියන බොහොම අභිමානී. ඉතින් සමහර අය ඉතින් එහෙම කැමතිනේ කියන්නේ. දැන් හාමුදුරු කෙනෙක් වුණත් අපේ ඥාති වෙන හාමුදුරු කෙනෙක්, අපේ ගමේ හාමුදුරු කෙනෙක් එහෙම කියන සමහර අය කැමතිනේ. ඉතින් රජතුමා කියනවා, ඉතින් ඔබ වහන්සේත් අපේ ප්‍රදේශෙම කෙනෙක් නේද කියලා ඉතින් සතුටින් ප්‍රකාශ කළා. පින්වතුනි, බුදුහාරස්සංග බොහෝ කාලයක් සංවාදයේ යෙදුණත් ඒ වගේ ඉතරක් නෙවෙයි. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ එක කෙනෙක් එකවරක් විතරක් දෙන අසද්දෘශ මහා දානය පවා දුන්නා කොසල රජතුමා. අසද්දෘශ මහා දානය කියලා කියන්නේ ඒ වෙනට ලෝකයේ හිටපු සියලුම ස්වාමින් වහන්සේලා, භික්ෂු භික්ෂුණීන් වහන්සේලා එකතු කරලා බුදුහාඳුරත් එක්ක ඒ ස්වාමීන් වහන්සේලා කැමති අවශ්‍ය කරන සියලුම දේවල් වලින් කරන දාණය තමයි අසද්දෘශ මහා දාණය කියලා කියන්නේ. ඉතින් ඒ දාණයට සහභාගී වෙච්ච කෙනෙක් තමයි මොහු සහ මාළිකා දේවිය. ඉතින් එවැනි කටයුතු රැසක් කරපු රජතුමා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේ සමඟ සාකච්ඡා කරමින් හිටියා. බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී සැවැත්නුවර දේවරම් බෙහෙරෙහි ඉදිරිපස ස්තෝපුව ප්‍රදේශයේ තමයි හිටියේ. ඉන්නකොට රජතුමා ළඟ ඉන්නකොට රජතුමා දැක්කා එතන අසලින් ආරේ යනවා ජකිලයන් කීප දෙනෙක්. ඒ කාලේ හිටිය ආගමික පූජකවරු ජකිලයන් 7 දෙනෙකුත්, නිගණ්ඨයන් 7 දෙනෙකුත්, අචේලකයන් 7 දෙනෙකුත් මේ ආදී වශයෙන් එක එක 7 දෙනා 7 දෙන බැගින් ගෲප් ගානක් එකට ගියා. 40 විතර ප්‍රමාණයක් ගියා. තොර මේ අය ගියේ ආගමික පූජකවරු විදියට. ඒ විදියට ඇඳ පැනදගෙන හිස් ඇවුල් බාගෙන ඇඳුනොත් ඒ විදියට ඒ තමන්ගේ ආගමික සම්ප්‍රදාය අනුව ඇඳගෙන තමයි මේ අචේලක පරිත්‍රාජක නිගණ්ඨ ආදී පිරිසමේ ගියේ 7 දෙනා බැගින්. යනකොට රජතුමා මොකද කළේ? රජතුමා බුදුහාමුදුරන්ගෙන් පොඩක් අවසර අරගෙන අර නිගණ්ඨ ආදී පිරිස ගිහුව පැත්තට ටිකක් සමීප වෙලා දකුණු දණ මඩල පහත් කරලා නවලා වැන්දා. තමන්ගේ සලුව බිම දාලා අනිත් සලුව ඒකාංශ කරගෙන බොහෝම ගෞරවාන්විත විදියට අර පිරිසට වැන්දා. වැඳලා කියනවා, ස්වාමීනි මම තමයි කොසොර රජතුමා කියලා කියනවා. තමන් හඳුනා දෙනවා ඒ කට්ටියට. කවුද මේ කොසොර රජතුමා? ඒ අවස්ථාවේදී පින්නතුනි ඔහුට වැඳලා ඇවිල්ලා නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ රජතුමා කියන බුදුහාඳුරන්ට, බුදුහාඳුරනේ ලෝකයේහි අරහත් මාර්ගයට පිළිපන් පිරිසක් ඉන්නවනම්, රහත් භාවයට පිළිපන් පිරිසක් ඉන්නවනම්, රහත් වෙච්ච පිරිසක් ඉන්නවනම් ලෝකයේ මෙන්න මේ ගිය පිරිසක් ඒ පිරිසෙන් කට්ටියක් කියලා. කවුද මේ කියන්නේ? ඔව් මේ රජතුමා කියන බුදුහාඳුරනේ ලෝකයන් විසින් රහත් වෙච්ච පිරිසක් ඉන්නවනම්, ඒ රහත් මගට පිළිපන් ප්‍රවිෂ්ඨ වෙච්ච පිරිසක් ඉන්නවනම් මේ යන පිරිසත් එයි කොටසක් කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාඳුර පිළිගත්තද? බුදුහාඳුර ප්‍රතික්ෂේප කළාද? පිළිගැනීමවත් ප්‍රතික්ෂේපවත් නොකර බුදුහාඳුර කාරණයක් නැවත රජතුමාට කියනවා. රජතුමනි, ඔබ වැනි ගිහි ගෙදර ඉන්න ධර්මල්ලම් පෝෂණය කරන, සුවඳ විලවුන් දරන, කාමභෝගී ජීවිතයක් ගත කරන ගෘහස්ත කෙනෙක් විදියට ඔබට මේ අය ගැන හැම තීරණයක් කරන්න බෑ. ඔබ මේ කියන කාරණේ හැම සාර්ථක නෑ. ඔබේ දර්ශනය, ඔබේ දැක්ම, ඔබේ අවබෝධය නිවැරදි නෑ. ඔබට එහෙම මේ අය ගැන තීරණයක් කරන්න බෑ. ඔබ වගේ ගෘහස්ත ජීවිතයක් ගත කරන, කාමභෝගී ජීවිතයක් ගත කරන, ධර්මල්ලම් පෝෂණය කරන කෙනෙකුට එහෙම මේ අය ගැන කියන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කරුණු හතරක් සඳහන් කරනවා. සංවාසේනකෝ මහරාජය සීලං වේදි තබ්බං අද්දුනා නෛතරේන. ඒ වගේම කියනවා මනසිකරෝතානෝ අමනසිකරෝතා. ඒ වගේම කියනවා පඤ්ඤාවන්තේන නොදුප්පඤ්ඤේන. එහෙම කෙනෙක්ගේ සීලයක් ගැන කියන්න ඕන සංවාසේනකෝ මහරජ සීලං වේදි තබ්බං. කෙනෙක්ගේ සීලය ගැන කියන්න ඕන කොහොමද? ඒ ඇත් එක එකට ඇසුරු කිරීමෙන් කොහොමද? තංචකෝ මහරජ අද්දුනා ඉතරේන. ඒ ඇත් එක බොහෝ කාලයක් එකට ආශ්‍රය කිරීමෙන් දවස් දෙකක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. ඒ අය මනසිකරෝතානෝ අමනසිකරෝතා හොඳට සිහි කළ තමයි එකක් කියන්නට ඕන. ඒ වගේම පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේන. ප්‍රඥාවතෙකුට මිසක් දුෂ්ප්‍රඥෙකුට එකක් කියන්න බෑ කියලා. බොහෝ කලක් ඇසුරු කරක් කියන්න බෑ කෙනෙක්ගේ සීලය කියලා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සංඝෝහාරේනකෝ මහරජ සෝචේයන් වේදිකබ්බං සංචකෝ දීගෙන අද්දුනාන අනිකරේන. මනසිකරෝතානෝ අමනසිකරෝතා පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේන. කෙනෙක්ගේ සුවච බව, කෙනෙක්ගේ පාරිශුද්ධන්තය ඒක තීරණය කරන්න ඕන කෙනෙක් එක්ක සාකච්ඡා කරන. කෙනෙක්ගේ භාෂාවේ හැකියාව හෝ සිල්වත් බව හෝ සුවච බව තීරණය කරන්න ඕන කෙනෙක් එක්ක කතා කළා. භාෂාවෙන් තමයි තේරුම් ගන්න. ඒක න අද්දුනා බොහෝ කලකින් න අනිතරේන එහෙම නැතුව නෙවෙයි කෙටි කලකින් නෙවෙයි. ඒ වගේම මානසිකරෝතා නොඅමනසිකරෝතා හොඳට සිහි කරනකොට මිස නොවනින් මෙනෙහි නොකරනකොට නෙවෙයි. පඤ්ඤවතා නෝ දුප්පඤ්ඤේන ඒකත් ප්‍රඥාවටකොට මිසක් ප්‍රඥාව අඩු වෙනකොට ඒකත් තීරණය කරන්න බෑ කියලා. ඒකට කාරණා දෙකක් දැන් මේ කිව්වා. එකක් මොකන්ද කෙනෙක්ගේ සීලය. අනිත් එක කෙනෙක්ගේ පාරිශුද්ධත්වය නැත්නම් සෝච බව භාෂාවේ හැකියාව. තුන්වෙනි කාරණිය සඳහන් කරනවා ආපදාසුකෝ මහරජතාමෝ වේදිතබ්බෝ කෙනෙක්ගේ ස්ථාවරත්වයේ ශක්තිමත් බව පෞරුෂත්වය බලන්නේ කොහොමද? ආපදාසෝ ආපදාවක් පැමිණි කලින් ඒක දවසකින් දෙකකින් නෙවෙයි බොහෝ කාලයක් නුවණින් ඇසුරු කිරීමෙන් කියලා. ඊළඟ සඳහන් කරන මහතරණේ කාරණය සකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බෝ දීගේ නද්දුනා න අඤ්ඤතරේන මනසිකරෝධානෝ අමනසිකරෝධා. ඊළඟට කියනවා පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේන කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහොමද? සකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බෝ කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කොහොමද? සකච්ඡාන් බලන්නේ. ඒකයි එක සැරේකින් දෙකකින් නෙවෙයි බොහෝ කාලයක් හේතනත්ත්ක කිඳිමින් ප්‍රශ්න කරමින් නුවණින් මෙනෙහි කරමින් ප්‍රඥාවෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ කියලා. ඔන්න කරුණු හතර බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් ගැන තීරණය කරද්දී කොහොමද කෙනෙක් ගැන බලන්නේ කියන කරුණු ටිකයි මෙන්න මේ කරුණු හතරෙන් කියන්නේ. මොනවද කාරණා හතර? එකක් තමයි කෙනෙක්ගේ සීලය, එකක් තමයි කෙනෙක්ගේ පාරිශුද්ධත්වය නැත්නම් සුවච බව, ඊළඟට කෙනෙක්ගේ ශක්තිමත් බව ස්ථාවරත්වය යමකට මුහුණ දීමේ හැකියාව පෞරුෂත්වය, ඊළඟට ප්‍රඥාව. එනිසා මෙන්න මේ හතර බලන ආකාර හතරක් තමයි මේකෙන් කියන්නේ. මෙහෙම කිව්වහම රජතුමා මොකද කියන්නේ? අච්චරියම් බන්තේ අම්බුතම් බන්තේ බුදුහාමුදුරනේ ආශ්චර්යය අද්භූතයි උභාසකගේ මේ ප්‍රකාශය. බුදුහාමුදුරනේ ඔය ගියේ තාපසවරු නෙවෙයි. මම ඊයේ රාත්‍රී චරපුරිස සේවය සඳහා ගම්වලට පිටත් කර උපිරිසක් ගියේ. මා විසින්ම මා ගැන තොරතුරු හොයන්නට චරපුරිස සේවය සඳහා වෙස් වලාගෙන මුනිවරුන් තාපසයන් අචේලකයන් ජටිලයන් පරිප්‍රාණිකයන් විදියට මා විසින්ම යවපු පිටසක් තමයි ඔය දැන් ආවේ කියලා. කොහොමද මේ රජතුමාගේ පරික්ෂණය? බුදුරජාණන් වහන්සේ ළඟදීත් මොහු හැසිරෙච්ච ආකාරය බලන්න. බුදුහාමුදුරුවෝ නම ගවන්න බැලුවේ ඇත්තේ නේද වැටේ. පින්නතුණිය දෙනකොට බුදුහාමුදුරුවෝ කියනවා නවන්න රූපේන නරෝ සුජානෝ නවිත්තසේ ඉක්තර දස්සනේන සුසඤ්ඤතානංහි විසඤ්ඤනේන අසඤ්ඤතාලෝක මෙමන්තරන්ති. ලෝකේ සමහර අය නවන්න රූපේන වර්ණයෙන් රූපෙන් කෙනෙක් දැනගන්න බෑ, කෙනෙක් අවබෝධ කරගන්න බෑ. ඇයි ඒකට හේතුව? සමහර විෂම පුද්ගලයන් සංයත සීලයේ පුද්ගලයන් වගේ ලෝකයේ තුල හැසිරෙනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා කෙනෙක්ගේ බාහිර පිරිමෙන් විතරක් බුදුදහම කෙනෙක් ගැන අර්ථ විග්‍රහය කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. දැන් මේ පිනතුන් කෙනෙක් දැක්ක ගමන්ම කෙනෙක්ගේ සිනහව දැක්ක ගමන්ම හොඳට කතා බහ කරනකොටම ඇඳුම් පැළඳුම් බලලා අධ්‍යාපන සුසුකම් බලලා එක විටම කෙනෙක් ගැන තීරණය කරනනේ බොහෝ තීන්දු තීරණ වලට එනවා. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ ලක්ෂණය. දැන් බටහිර සමාජයේ නම් කෙනෙක්ගේ ওই අංග චලන අපි ගෙස්චර්ස් කියලා කියන්නේ ඒ වගේම පුද්ගලයන් ගැන හුඟක් මනිනව කතා කරන විදිය, ඇහි බලන විදිය, අතපය තියන්න විදිය, එයා ශරීරයේ තියන්ගෙන ආකාරය මෙන්න මේවයින් තමයි කෙනෙක් මනින්නේ මෙහෙදී. ඒක පිනදුන අදී ආරම්භ වෙච්ච දෙයක් නෙවෙයි. ඒක මීට සියවස් 20කට වඩා කාලයක තිස්සේ වසර 3000ක් තිස්සේ වසර 4000කට අධික කාලයක් තිස්සේ ಭಾರತೀಯ ජන සමාජය තුළ වෙනම විශේෂ ධාරාවක් විදිහට තිබුණා. ඒක තමයි කියන්නේ ලක්ෂණ ශාස්ත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණාට පස්සේ ඒ ලක්ෂණ ශාස්ත්‍රයෙන් අරතරට කිව්ව බ්‍රාහ්මණ සමයාවේ. ඒ අය බලලා තමයි ලක්ෂණ ආදිය බලලා, අඟ සලකුණු බලලා, ඉරියව් බලලා ඒ වගේ තමයි තීරණ කළේ මෙයා මේ වගේ සත්‍යක පත් වෙන කෙනෙක් කියලා. ඒකේ යම් කිසි සත්‍යක් තියෙනවා නැත්නම් නෑ. හැබැයි බුදුදහම ඊටත් වඩා ඉදිරියට යනවා. මොකද ඒක හැම වෙලාවෙම සාර්ථක නෑ. ලෝකයේ පුද්ගලෙන් ගැන මනින, පුද්ගලෙන් අනාගතය තීරණය කරන, අතීතය ගැන විමසා බලන ශාස්ත්‍ර ලෝකේ තියෙනවා. ලක්ෂණ ශාස්ත්‍රය, ජ්‍යොතිෂය, හස්තරේඛා ශාස්ත්‍රය, නාඩි වාක්‍ය, මේ වගේ ශිල්ප ශාස්ත්‍ර ගාන විශේෂයෙන් පෙරදිග සාහිත්‍ය තුල තියෙනවා. බටහිරට එනකොට ඒගොල්ලන් ඊට වඩා සරල විදිහට තමයි පුද්ගල ගැන බලන්නේ. දැන් අපි බොහෝ වෙලෙ හිතනවා දැන් මේ සමාජයේ පුද්ගලයෝ වාස් තේරුම් ගන්නවා බොහොම අවබෝධයෙන් තමයි වැඩ කරන්නේ කියලා අපි හිතන් ඉන්නේ. පෙරදිග අපට වඩා මේ ඇහැය පුද්ගල ගැන වාස් සංවේදී පුද්ගල ගැන වාස් අවබෝධයෙන් වැඩ කරන්නේ කියලා තීරණ ගන්න කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්තුනේ හැම කියන්න අමාරුයි. එකට මුණ ගැහෙන අය එයා වෙන වෙන ආකාරය දිහා බැලුවාම අපේ පෙරදිග සමාජයට වඩා ඉක්මනින්ම ඒ සුහදව මුණ ගැහෙන අය ඉක්මනට වෙන වෙලා යනවා මේ. එනිසා අපට වඩා මේ අය සාර්ථකයි කියද්දී ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. කෙසේ වෙතත් පින්තුනේ මෙන්න මෙතනින් නම් අපි ටිකෙන් ටික බුදුදහමේ පුද්ගලයන් ගැන කරපු වර්ගීකරණයන් ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනේ ත්‍රිපිටකය තුළ විශේෂයෙන් අංගුත්තර නිකායේ පුද්ගලයන් ගැන විවිධ ප්‍රවේද දක්වලා තියෙනවා. පුද්ගලෝ එක විදියකටත් පුද්ගලෝ ඉන්නවා, දෙන්නෙක් වගේ ඉන්නවා, තුන් දෙනෙක් විදියට ඉන්නවා, හතර දෙනෙක් විදියට ඉන්නවා, පුද්ගලෝ පස් දෙනෙක් ඉන්නවා. මේ වගේ පුද්ගලෝ ඉන්න අය එක එක ප්‍රමාණයට වර්ගීකරණය කරමින් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා කිසියම් විදියෙ මඟ පෙන්වීම අපට සිදු කරනවා ත්‍රිපිටකය තුළ. හැබැයි පින්නතුනේ මේ කාරණා තුළදී අපි කල්පනාකාරී වෙන්නට ඕන. මේක ස්ථිර කරන පදනමක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් සරලව කරන විග්‍රහයක්. මේක යම් කිසි කෙනෙක් අද කරේද ලක්ෂණ කියන කෙනේ එයා හැමදාම එක විදියට ඉන්නවා කියලා තීරණයක් නැහැ. අද අඩුපාඩු තියෙන කෙනෙක් හෙට හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. අද අඩුපාඩු තියෙන කෙනෙක් හෙට සියලක්ම නිවැරදි කරගන්නත් පුළුවන්. ඒ නිසා හිතන්න එපා මේ කරන විග්‍රහයන් බුදුදහම තුළ හැමදාම එකම විදියට මේ පුද්ගල ලේබල් ගහලා අච්චුවක් ගහලා කියන්න පුළුවන් කියලා. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊටාම සරලව කරන විග්‍රහයක්. ඒ විග්‍රහය තුළදී ගැඹුරට යනකොට ඊට වඩා ගැඹුරින් පුද්ගල දෙස බලනවා. මොකද පින්නතුනේ අපි මේ ලෝකේ තනියම ඉපදුණත් අපි මේ ලෝකේ තනියම අපි මේ ලෝකයෙන් සමගත්තත් මේ ලෝකයේ තුල අපි ජීවත් වෙන්නේ තවත් පිරිසක් එක්ක. ඒ නිසා මේ ජීවත් වෙන කාලයේදී ඕනෝන හඳුනාගෙන ඕනෝන් සමග සුහදව ගනුදෙනු කරමින් මේ ගමන අපි යන්නට ඕන. එනිසා අපි යම් කිසි ප්‍රමාණයකට පුද්ගලයන් ගැන හඳුනා ගැනීමක් කරන්න ඕන. හැබැයි මේ හඳුනා ගැනීම තුළ ඉඳගෙනම හැමදාම පුද්ගලෙක් එකම විදියයි කියලා බලලා අපි පුද්ගලයන් ගැන ප්‍රසාදයෙන් හෝ අප්‍රසාදයෙන් එකම මට්ටමක හැමදාම ඉන්නේ නැහැ. ඒ අවබෝධය ලබාගෙන ටිකෙන් ටික පුද්ගලයන් ඇසුරු කරන්න කොහොමද කියලා ගැඹුරට ගිහිල්ලා අපේ මනසට පීඩාවක් නොවන විදියට අපි උපරිම ලෙස අපට රැකවරණය ආරක්ෂාව පිළිසරණ ලබා ගන්න ආකාරයයි බුදුදහමෙන් අපට විස්තර කරන්නේ. මොකද පින්නොතින අපට වටිනාම දේ තමයි අපේ හිත. බාහිර කිසිදු පුද්ගලයෙක් හෝ දෙයක් නිසා අපේ සිත කම්පාවටපත් නොකරගෙන අපේ හිතේ උපරිම මානසික සුවතාවය රැකගන්න පුළුවන් විදියට අපි අපේ හිත දියුණු කරන කලයුතු ආකාරයයි බුදුදහමෙන් අපට විස්තර කරන්නේ. අන්නේ ගමනේදී පින්නතුනි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ වචන දෙකක් අතර තේකෙට කරන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ තමයි සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සමස්ත බුදුදහම කියලා කියන්නේ සිහිය සහ නුවණ දියුණු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් සමත විපස්සනා දෙක. වෙනත් විදිහකින් කියනවා නම් චිත්ත භාවනා, ප්‍රඥා භාවනා. මේක තමයි බුදුදහමේ සම්පූර්ණම නිවන් මාර්ගයේ සාරාංශය. මෙන්න මේ ගමන් මාර්ගයේදී තියෙන තුනින් ප්‍රධානම දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ අභ්‍යන්තරයට ආරක්ෂාව දාගන්න එක. බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් නිසා අපේ හිතේ තියෙන බෑපත් බව, ලස්සන, සංසම් බව, වියකි නොයන් විදියට අපේ හිත දියුණු කර යුතු ආකාරයයි යෝනිසෝ මනසිකාරයෙන් අපට කියන්නේ. ඒ සඳහා පින්තුනේ හැකදා දුරට අපේ ධර්ම ශ්‍රවණය කර කියන සිටීම වැදගත් වෙනවා. හොඳයි පින්තුනේ, අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ සංයුත්ත නිකායේ සත්‍ය ජටිල සූත්‍රය. ඉතින් අපි මේ ධර්ම තුලින් නිතරම අපි ලබන්නේ අපේ ජීවිතයේට අභ්‍යන්තරයේ මානසික සුවය ටිකෙන් ටික දිනෙන් දින වැඩි දියුණු ආකාරයක් තමයි බුදුදහම තුලින් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් පින්නතුනේ ඉහිදී පුද්ගලයන් හඳුනා ගැනීම වැදගත් වෙනවා. හැබැයි පුද්ගලයන් හඳුනාගත්ත එක දිගටම අපේ හිතේ පීඩනයක් ඇති කරගන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි අවසානයේදී පුද්ගල සංඥාව දුර වෙන ගමන් මඟකයි මේ යන්නේ. ඒ නිසා පුද්ගලයන් දැකලා මේ අහවල කෙනෙක් කියලා ගතිගුණ අතින් විතරක් නෙවෙයි, ගැඹුරට යන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ආදී විතරක් නෙවෙයි, අවසානයේදී යනකොට අපේ දිත්තේ දිට්ඨ මත්තන් ස්වභාවයටම එනකම් මේ ගමන අපි යනවා ඒකයි. ඒ නිසා ඒ යන ගමනේදී අපට එක එක පියවර පසු කරන්නට වෙනවා. බුදුදහම තුළ ඒ සඳහා තියෙන කරුණු අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය ලෝකයේදී පින්නතුනි පුද්ගල ගැන තීරණය කරන්නේ බාහිර පෙනුම, ඉරියව්, පුද්ගලෙන් ලැබපු අධ්‍යාපනය, ඒ පුද්ගලය ඇසුරු කරන පුද්ගලයන්, එයා පරිහරණය කරන බඩු භාණ්ඩ, ඒ තැනැත්තාගේ දරුවන් කොච්චර ඉගෙන කියාගෙනද, එයා ඉන්න ප්‍රදේශය, සිටි එක, ගෙදර කොච්චර ලොකුයිද, මෙන්න මේ වගේ කරුණු තමයි සාමාන්‍ය ලෝකයේදී පුද්ගලයෙක් තීරණය කරන්න බලන ලක්ෂණ මිනුම්දඩු. නමුත් පින්නතුනි බුදුදහම මේට වඩා ගැඹුරට යනවා. පුද්ගල ගැන බලද්දී මොන ලක්ෂණද වැඩිපුර කෙනෙක්ගේ බලන්නේ? පුද්ගලයේ ගතිගුණ බලද්දී, ගුණාංග බලද්දී වඩාත්ම පුද්ගලයෙක් ගැන බලන්නේ මොන ලක්ෂණද? වචනේ හැසිරීමත් බලන යම් ප්‍රමාණයකට. ඒකත් එක්ක අපිට කියන්න පුළුවන් සිල්වත් බව කියලා. ඒ වගේම තවත් දෙයක් තමයි එයාගේ සමාධිය අපි බලනවා, කොච්චර සමාධිමත් කෙනෙක්ද කියලා. ඒ වගේම අපි බලනවා වඩාත්ම බලන්නේ කෙනෙක්ගේ ප්‍රඥාව. ඒ නිසා මුල් කාරණාවලින් කෙනෙක්ගේ වචනේ බොහොම ලස්සනට හසුරවන්න පුළුවන් කෙනෙකුට. හැබැයි ඒ හසුරවන වචනය අවංකව නොවි කියන දේවල් එන්න පුළුවන්. පුද්ගලයන් රවට්ටන කියන දේවල් එන්න පුළුවන්. ඒ නිසා වචනයෙන් අපිට කෙනෙක් මනින්න බෑ. ඒ නිසා බුදුදහම තුර පුද්ගලයන් මනින්දි බලන ඉහළම ලක්ෂණයක් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව තමයි බුදුදහමේ අගය කරන්නේ. ඇයි? පඤ්ඤා නරාණං රතණං කියලා කියනවා. ප්‍රඥාව තමයි මිනිසුන්ට තියෙන උතුම්ම රත්නේ මැණික කියලා. පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා පරිසුද්ධත්වයට පත් කරන්නේ කියලා සඳහන් කරනවා. ඒ නිසා ප්‍රඥාව තමයි බුදුදහමේ ඉහළම වර්ණනා කරන්නේ. පින්වත්නි බුදුහාමර දේශනා කරන ලෝකයේ පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. ලෝකයට මහත් වූ උපකාර පිණිස, බොහෝ දෙනාගේ හිතසුව පිණිස ලෝකයේ පහළ වෙන පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. කවුද දෙන්නා? එක්කෙනෙක් තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනිත් කෙනා තමයි සක්විති රජතුමා කියලා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ආධ්‍යාත්මික ලෝකයේහි ප්‍රමුඛයා, වීරයා. ඒ වගේම ලෞකික ලෝකයේහි, සාමාන්‍ය ලෞකික ලෝකේ නෙවෙයි, දැහැමි ධාර්මික ලෞකික ලෝකයේහි ඉහළම පරමාදර්ශය සක්විති රජතුමා. බුදුරජාණන් වහන්සේ අවසාන කාලයේ පිරිනිවන් පාන ආසන කාලයේහි ආනන්ද හාමුදුරුවන බුදුහාඳුරන්ගේ බුදුහාඳුරනේ ඔබ වහන්සේට කොහොමද අවසානයේ අපි සලකන්නේ, අවසන් කටයුතු කරන්නේ, අවසන් දේහයට අපි කොහොමද සලකන්නේ කියලා අහනවා. බුදුහාඳුර මොකද කිව්වේ? බුදුහාඳුර මුලින් කියනවා ආනන්ද, ඔබ එකට කලබල වෙන්න එපා. ඒකට දායක වෙන්න, ඒක දායකව බලගන්න කියලා. තුන් පාරක්ම කියනවා. ඊට පස්සේ නැවතත් අහනකොට කියනවා ආනන්ද, එහෙනම් සක්විති රජ කෙනෙකුට දක්වන ගෞරවය දක්වන්න කියලා. මේ සාමාන්‍ය සරලවනේ, ඉතින් එච්චර විහිදන් කරන්න එපා. ඉතින් මිනිසුන්ට අමාරු කාලයක් නේ, ඒකෙන් ඔන්න මිනිසුන්ට ওই කැම ටිකක් දෙන්න. එහෙම කියලා කිව්වේ නෑ බුදුහාඳුරෝ. ඊට වඩා බොහොම ප්‍රඥා බුදුහාඳුරන්ට මහා කරුණාව වගේම මහා ප්‍රඥාවක් තිබුණා. දැන් අපේ සමහර අය ඉතින් පන්සලක් ලොකෝට හදනකොටවත් කැමති නෑ. ලොකෝට දානයක් දෙනකොට, ලොකු උදාගැබක් හදනකොට එහෙම කැමති නෑ. අනේ සල්ලිවලින් මේ දුප්පත් මිනිස්සු මෙච්චර ඉන්නේ. කේටි හැයට කැම ටිකක් දෙන කීට වඩා හොඳයි නේද? ඇරුවන් ඇලිසෑය ඔච්චර ලොකෝට හැදුවේ මොකද ඒ කාලේ කොච්චර දුප්පත් අය ඉන්නේ නැද්ද? කැම ටිකක් දුන්නා නම් හරිනේ. සමහර අය මෙතනයි ඉන්නවා. පින්නතුනේ කැම වේලක් දවසකට දෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් ඊට වඩා ආධ්‍යාත්මික ලෝකයේදී ඒ නිර්මාණ කරපු නිසා ඒ නිර්මාණ දෙස දැහැට එකතු කරලා වැඳලා කී දෙනෙක් නම් සුගතිගාමි වෙන්නේ නැද්ද? කෙනෙකුට දවසකට බත් වේලක් හෝ ජීවිත කාලයකට ගියන් දෙන එකක් නෙවෙයි. ඊට වඩා ගැඹුරින් ලෝකයේ දෙස බුදුදහම බලනවා. ඒ නිසා බුදුහාඳුරන්ගේ දේහයටත් එහෙම සලකන කියලා කිව්වේ. ඒ වගේමයි පින්නතුනේ බුදුහාඳුරන් ඉපදින දවස් 7න් උන්වහන්සේගේ දේහ ලක්ෂණ බලන්න ආපු බ්‍රාහ්මණ ඇඟිලි දෙකක් උස්සල කිව්වා. ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුදු වෙනවා කියලා. මෙන්න මේ වගේ දෙපැත්තටම යන්න ආධ්‍යාත්මික ශක්තියක් තිබෙච්ච කෙනෙක් මේ. ඒ දෙපැත්තටම පේන තුන ලක්ෂණය තමයි නිකන් එන්නට පුළුවන් කමක් නැහැ. සසර බොහෝ කාලයක් ඒ සඳහා ආධ්‍යාත්මික ගුණධර්ම සම්පූර්ණ කරලා එන ගමන් මගක් තමයි, පත්වන තත්ත්වයක් තමයි මේ සක්විති රජ බව සහ සම්මා සම්බුද්ධත්වය කියන කාරණා දෙකම. ඒතකොට ලෝකයේ බොහෝ දෙනාට හිතසුව පිණිස ලෝකයේ පහළ වෙන පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඊළඟට කියනවා පින්වතුනි, ලෝකයේ ඉන්න පුද්ගලයන් කොටස් ආයි ප්‍රභේදයකට බෙදනවා, පෘථග්ජන, සේක, අසේක කියලා. ලෝකයේ ඉන්න පුද්ගලයන් පෘථග්ජන කියලා එක කොටසක් බෙදනවා, සේක කියලා මාර්ගඵල ලාභී කියලා කොටසක් බෙදනවා, අසේක කියලා රහතන් වහන්සේ කියලා තවත් කොටසක් බෙදනවා. පෘථග්ජන කියන්නේ පින්වතුනි නිර්වාණ අවබෝධය සඳහා හැබෑ සම්මතාවම නිවන් මඟට ස්ථිර ලෙස බැස නොගත් අය. හැබැයි ඒක කියන්නේ හැම දිනෙකම එකම මට්ටමේ කියලා. ඒ පෘථග්ජන ලෝකයේ දැන් අපිත් ඉතින් බොහෝ දෙනෙක් පෘථග්ජන නෙනේ. අපිත් ඉතින් තාම ඉතින් මාර්ගඵලයට බොහෝ දෙනෙක් අපිපත් වෙලා නැහැ. පින්නතුනි ඒ උනත් ඒ පෘථග්ජන ලෝකයේ අතරේ වෙනස්කම් තියෙනවා. සීලාදී ගුණ දහම් වල වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම අය තාම එකම ගොඩට තමයි අයිති වෙන්නේ. ඊළඟට අයිති වෙන සෝවන් මාර්ගය ඉඳලා අරහන්ත මාර්ගය දක්වා පියවර 7කින් අය සේක කියලා අයිති වෙනවා. ඊළඟට අසේක කියලා රහතන් වහන්සේගෙට තවත් කොටසක් බෙදෙනවා. මෙන්න මේ ත්‍රිවිධ කොටස්ම කොටස් තුනම නැවත ආර්ය සහ අනාර්ය කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආර්ය කියන්නේ සේක සහ අසේක පුද්ගලයා, අනාර්ය කියන්නේ පෘථග්ජනයි. මෙන්න මෙහෙම තව ભેදයක් තියෙනවා. ඊළඟ තවත් ගැඹුරට යනකොට පින්නතුනේ තවත් ඉස්සරයක් බුදුදහමේ දැක්කන එක ඉතාම වැදගත් සූත්‍රයක්, අම්බ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. අම්බ සූත්‍රය පින්නතුනේ මේ අම්බ සූත්‍රයත් දැනගෙන සිටීම අපට මෙහිම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ අම්බ වර්ග හතරක් තියෙනවා. අම්බ වර්ග හතරක් තියෙනවා. මොනවද අම්බ වර්ග හතර? ආමං පක්කවන්නං, පක්කං පක්කවන්නං, පක්කං ආමවන්නං, ආමං ආමවන්නං, පක්කං පක්කවන්න කියලා. ලෝකේ අඹ වර්ග හතරක් තියෙනවා. මොනවද හතර? ආමං පක්කවන්නං. සමහර අඹ තියෙනවා අමුයි, ඇතුළ ඉදිල නැහැ, නමුත් පිටතට පේන්නේ ඉදිල වගේ. අපි කියන්නේ කාබයිට් ගහපු අඹ කියලා. ඒවම නෙවෙයි, ඇත්තෙම පිටත පේනකොට අමු වගේ පේන, කොළපාටට පේන, නමුත් ඇතුළ ගෙඩිය හොඳට ඉදිලා තියෙන. නෑ අනිත් පැත්තෙන්. ඕ ආමං පක්කවන්නම්, පිටතට ඉදිලා වගේ පේනවා, ඇතුළ ගෙඩිය අමුයි. ඒ වගේම තමයි දෙවෙනි එක පක්කං ආමවන්නම්, ඇතුළ ඉදිලා පිටතට පේන්නේ අමුයි වගේ. අනිත් එක ආමං ආමවන්නං, ඇතුළෙනුත් අමුයි පිටත තියෙන්නේ සමු විදියට. ඒ වගේම තියෙනවා පක්කං පක්කවන්නං, ඇතුළෙනුත් ඉදිලා පිටත තියෙන්නේ තිරිච්ච ගෙඩියක් වගේමයි තියෙන්නේ. දැන් අඹ වර්ග හතර මොකද්ද? ඕ පිටතට ඉදිලා වගේ තියෙන්නේ හොඳට ලස්සන තියෙන ඇතුළ අමුයි. දෙවෙනි එක පිටතට අමු වගේ පේන්නේ නමුත් ඉදිරිය ගෙඩිය. තුන්වෙනි එක නෑ, ඇතුළත් අමුයි පිටතත් අමු විදියට පේන්නේ. හතරවෙනි එක ඕ හොඳටම ඉදිලා පිටතත් ඉදිච්ච වගේම පේනවා. ඕ මෙන්න මේක ඉතාම වැදගත් අර්ථකථනයක්. මේ අපේ පුද්ගලව බෙදලා තියෙන හතරක්. ඒතකොට සමහර අය ඉන්නවා ආමං පක්කවන්න. පිටින් බොහෝම සංවරයි. ගමන් බිමන් සංවර සීලෙව යනවා. දැන් මේවා කියන්නේ අනිත් අය හඳුනා ගන්න නෙවෙයි, තමන්ටම තමන් ගැන හඳුනා ගන්න. මුලදීම කියන්නේ බුදුහාඳුරෝ කෑදිනම දේශනා කළා. ඉමස්මින් ඒව බ්‍යාමත්තේ කලේබරේ සසඤ්ඤෙමි ලෝකාංච පඤ්ඤේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පරිපදංච කියලා. මේ චතුරාර්ය සත්‍යෙම මුළු නිවන් මගම දේශනා කරන්නේ මේ පුද්ගලයාට තමන්ට කියලා. තමන්ගේ තුලින් තමයි මේ ලෝකයක් බලන්න ඕන කියලා. ඒ නිසා මේ දෘෂ්ටි කෝණය ඔස්සේ අනිත් අය බලන්න යන්න එපා. අපි පින්නතුනි කණ්ණාඩියක් වෙන්න ඕන කියලා කියන්නේ ධර්මයෙන්. ධර්මය අහන්න අහන්න කණ්ණාඩියක් වෙන්න ඕනේ. මොන කණ්ණාඩි වර්ග දෙකක් තියෙනවා. එක කණ්ණාඩියක් මූණ බලන කණ්ණාඩිය, තමන් ගැනම තමන්ට බලන්න දෙන කණ්ණාඩිය. අනිත් කණ්ණාඩිය මොකද්ද? ඕ තමන් ග්ලාස් එක කියලා කියන අපේ කණ්ණාඩිය හැදලා අනිත් ලෝකය බලන එක. ඒතර අපි වෙන්න ඕන මොන කණ්ණාඩියද? ඕ අපි වෙන්න ඕන මිරර් එක, මූණ බලන කණ්ණාඩියයි. අනිත් කණ්ණාඩියක් දාගන්න ඕන අපි. ඉතින් අපි පාවිච්චි කරනවා. ඒක තමන්ට ලෝකයට ආධ්‍යාත්මික ලෝකයට දෙයක් ගන්න. හැබැයි අපි වෙන්නට ඕන අර බාහිර බලන කණ්ණාඩියක් නෙවෙයි. ඇහැ සියුම් කර කර අනිත්‍යයේ අඩුපාඩුකම් බලන කණ්ණාඩියක් නෙවෙයි අපි දාගන්න ඕන. ධර්මය අහන්න අහන්න තමන්ටම තමන් කැඩපතක් වෙන්න ඕන. තමන්ගේ ළඟ මොන අඩුපාඩුකම්ද තියෙන්නේ? තමන් එන්නෙම නිවැරදි වෙන්න ඕන නේද? තමන්ගේ ළඟ මොන කෙලෙස්ද තියෙන කියලා ඉතාම සියුම් විදියට බලන්න. අන්න එහෙම වුණොත් තමයි ඔබ සැබෑරිසම ධර්මයෙන් ප්‍රතිඵල ගන්නා වෙන්නේ. ඒ නිසා මේ විග්‍රහ කරනකොට අහවලා මෙහෙම කෙනෙක් කියලා අනිත් පැත්ත ඇඟිලි දික් කරන්න යන්න එපා. ඒ පැත්ත ඇඟිලි දික් කරනකොට ඇඟිලි හතරක් මේ පැත්තේ තියෙන. තමන්ටත් ඇඟිලි තියෙන. ඒ නිසා එහෙම කරගන්න හොඳ නෑ අපි. ඒ නිසා තමන් බලන්න තමන් කොයි වගේ කෙනද කියලා එහෙම බලා ගන්න හැටි. ආමං පක්කවන්නම් සමහර අය බාහිරින් ඉතාම සංවරශීලී. නමුත් අභ්‍යන්තරේ කියන්නේ මෙතන වැදගත්ම දෙයක්. එයා දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාවත කියන මේ හතර එයා දන්නේ නැහැ. එයා හැතැම්මිට මොණිවරයෙක් වගේ පෙනී සිටින්න පුළුවන්. එයා හැතැම්මිට ආගමික ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුවන්. එයා පින්දහම් දානාදී පින්දහම් කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ආ දුකේ හට ගැනීම නිරෝධය කියන එක එයා හරියට දන්නේ නැහැ. ඒ නිසා යතනත්තා ඇතුළතින් අමු කෙනෙක් විදිහටයි සැලකන්නේ. ඒ නිසා බාහිරින් සංවරශීලී වීම විතරක් බුදුදහමෙන් අගය කරන්නේ නැහැ. වඩාත්ම වැදගත් දෙන්නේ අභ්‍යන්තරයෙන් කොච්චර යා ප්‍රඥාවෙන් දියුණු වෙච්ච කෙනෙක්ද කියන එකයි බලන්නේ. දෙවෙනි ලක්ෂණය තමයි, දෙවෙනිනා තමයි පක්ඛං ආමවන්න. එයාට පිටතින් එයාගේ ලක්ෂණක් නැහැ එච්චර. නමුත් ඇතුළතින් ඒක නැත්තා චතුරාර්ය සත්‍ය හොඳටම දැනගෙන කියා. දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව කාරණා එයා හොඳටම දන්න කෙනෙක්. නමුත් එයා බාහිරින් දැකට එක හඳුනාගන්න බෑ. බාහිරේ ඇඳුම් පැළඳුමින්වත් හැතරීමෙන්වත් එච්චර එයා පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද යාට ඊට වඩා අභ්‍යන්තර ලෝකේ ලොකු සතුටක් තියෙනවා. යා දැක්මකින් ඉන්නේ. යාට ඒ නිසා අමතර දේවල් වලින් වෙනස් වෙන ආකර්ෂණය කරගන්න තරම් අවශ්‍යතාවයක් යාට නැහැ. ඒ වගේ ලාමක සතුටක් යාට නැහැ. කෙනෙක් මොන ගැහුණත් යාගේ දක්ෂතාව ටික නෙවෙයි කියන්නේ. අනිත් කෙනා හඳුනගන්න උත්සාහ කරන නිසා මේ තමන් කවුද කියලා හඳුනා දෙන්න තරම් යාට ලොකු අවශ්‍යතාවයක් නැහැ. සත්පුරුෂ සහ අසත්පුරුෂ කියන කාරණා දෙක ගැන බුදුහාඳුරු හොඳ ලක්ෂණයක් විස්තර කරනවා. සත්පුරුෂ කෙනාගේ ලක්ෂණය, යම් කිසි කෙනෙක් මොන ගැහුණොතින් එයා ගැන අඩු අගුණ දුර්වලකම් ටිකක් තිබුණොතින් අහන්න කලින් කියනවා. විස්තර කළ දෙනවා. අනේ මට මේ වගේ අඩුපාඩුකම් තියෙන කෙනෙක් කියලා කියනවා. ඇහුවතින් හුඟාත්ම විස්තර කළ කියනවා තමන් ගැන අඩුපාඩුකම්. අසත්පුරුෂය ගැන කියනවා. එයාට කෙනෙක් හම්බුනම කොහමද? එයාගේ ළඟ හොඳ ගතිගුණ තියෙනවා නම් එයා අහන්නත් කලින් කියනවා. ඇහුවතින් විස්තර කළම කියනවා, එපා වෙනකම් කියනවා, දුවනකම් කියනවා. ඒ වගේම අනිත් පැත්තක් කියනවා සත්පුරුෂ කෙනා එයාගේ ළඟ ගුණයක් තියෙනවා නම් දක්ෂතාවයක් තියෙනවා නම් එයා වෙනත් කෙනෙක් නොඇසුවොතින් කියන්නේම නැහැ. ඇහුවොත් ඉතාම පොඩ්ඩක් කියනවා. තමන්ගේ හැකියාව හෝ දක්ෂතාව ගැන හරි ඇහුවොත් බොහොම පොඩ්ඩක් ගැන ඇහුවේ නැත්නම් කියන්නේම නැහැ කියලා. ඊළඟට කියනවා සත්පුරුෂයා එයාගේ ළඟ අඩුපාඩුකම් එහෙම තියෙනවා නම් ඒව නොඇසුවොතින් කියන්නේම නැහැ. ඇහුවොත් ඉතාම පොඩ්ඩක් කියනවා. මෙයාගේ ලක්ෂණ හතරක් ගැන පුද්ගල ගැන විස්තර කරන ඉතින් දැන් මේව කියන්නේ නැත්නම් අපේ ප්‍රඥාව දිනු වෙන්න. පින්නතුනේ එතකොට මේ දෙවෙනි තැනත්තාගේ ලක්ෂණය තමයි ඔහු පිටතින් එච්චර අලංකාරවත් නැහැ ප්‍රසාදජනක නැහැ යා. නමුත් අභ්‍යන්තරයෙන් ලොකු ගුණ සමුදායක් දරාගෙන ඉන්නේ ලොකු අභ්‍යන්තර ආලෝකයක් එයාගේ ළඟ තියෙනවා. හැබැයි මේ හැමදෙනාම හිමේ කියලා නෙවෙයි මේ කියන්නේ. පුද්ගලයන් හතර දෙනෙක් ගැන මේ කියන්නේ. තුන්වෙනි කෙනා තමයි ආමං ආමවන්න. ඒ කෙනා බාහිර ඇතුළ සංවරශීලී බවක් හෝ ප්‍රසාද දානවන බවක් නැහැ. ඒ විතරක් නෙවෙයි තැනැත්තාගේ අභ්‍යන්තරයේ මේ ධර්මතාවය ගැන ලෝක යථාර්ථය ගැන චතුරාර්ය සත්‍ය ගැන තැනැත්තාගේ ලොකු අවබෝධයක් නැහැ. හතරවෙනි තැනැත්තා පක්කං පක්කවන්නම්. ඒ තැනැත්තා පිටතිරුත් වා සංවරශීලී තැන්පත් ප්‍රසාද ජනකයි අභ්‍යන්තරෙනුත් මහා ආලෝකයන් දල්වාගෙන ඉන්නේ. එනිසා පිනතුනේ පිටතට දර්ශනෙන් පමණක් කෙනෙක් ගැන එක විට තීන්දු තීරණ ගන්න යන එක සාර්ථක නැහැ. එනිසා කෙනෙක් දිගුකලක් ආශ්‍රය කරන්න ඕන. ඒ වගේ මේ කෙනා සමග සාකච්ඡා කරන්න ඕන. ඒ කෙනා සමග කතා බහ කරන්න ඕන. ඒ කෙනා සමග එකට කාලයක් ජීවත් වෙන්න ඕන. ඒ කෙනා ගැන නුවණින් බලන්න ඕන. ඒ වගේ කරුණු වලින් තමයි කෙනෙක් ගැන බුදුදහමෙහි විමසීමක් කරන්න යම් කිසි අදහසක් ගන්න. පින්නතුනි මෙන්න මේ වගේ ටිකෙන් ටික පුද්ගලයන් විමසන ආහාර ගැන බුදුහාමුදුරුව අපට කරුණු පැහැදිලි කරනවා. ඒ වගේම පින්නතුනි තවත් ලක්ෂණයක් තමයි බුදුහාමුදුරුව ලෝකයේ ඉහළම තුලාවන්. තුලාවන් කියන්නේ බැලන්ස් එක, ස්කේල් එක. ඉහළම පරමාදර්ශ මොනවාද කියලා දේශනා කරනවා පුද්ගලයන් කියවදෙන. පැවිදි වෙච්ච පිරිමියන්ට භික්ෂුන් වහන්සේලාට තියෙන ඉහළම ආදර්ශය තමයි සරියුත් හාමුදුරුව සහ මුගලන් හාමුදුරුව. මේවට තමයි ඉහළම මිම්ම එක්සැම්පල් එක ආදර්ශය. යම් කෙනෙක් ගිහියෙක් නම් ඒ ගිහි කෙනාට තියෙන ඉහළම ආදර්ශය කවුද? ඉහළම පරමාදර්ශය කවුද? තමන්ට තියෙන එක්සැම්පල් එක ගිහි පිරිමියට. ඔය ඇගිලඟත් හොඳ ලක්ෂණ තිබිලා තියෙනවා. බුදුදහමේ සඳහන් වන්නේ චිත්ත ගෘහපතියත් හත්තාලව කරන. ඒකට අපි හේතු කියන පස්සේ ඒ වගේම ස්ත්‍රී පක්ෂයේ අයට පැවිදි වෙනවා නම් භික්ෂුණීන් වහන්සේලාට තියෙන ඉහළම ආදර්ශ කවුද? කේමාව සහ උප්පලවන්නාව. ගෘහස්ථයගේ කාන්තාවන්ගේ ගිහි ලෝකයේ කියන තියෙන ඉහළම ආදර්ශ මොනවාද? ඉහළම ආදර්ශය තමයි නන්ද මාතාව සහ පුජ්ජුත්තරාව. බුදුහාඳුරෝ කිසි විටකවත් අනාථපිණ්ඩික සිටුතුමාවත් පිසාකාවවත් බන්දුල මල්ලිකාවත් ආදර්ශයට ගන්න කියලා නැත. ඇයි ඒකට හේතුව? ඉහළම ගිහියගේ තියෙන ඉහළම පරමාදර්ශ තමයි සාමාන්‍ය සෝතාපන්නය නෙවෙයි. ගිහි ජීවිතය යන පුලං උපරිමයට ආදර්ශය දීලා තියෙනවා අනාගාමී තත්ත්වය. මේ නන්ද මාතා, කුජ්ජුත්තරා, චිත්ත ගෘහපති, හත්තාලෝක කියන මේ අය ඒ අය අනාගාමී අය. නකුල මාතා, නකුල පිතා ආදී මේ බොහෝ දෙනෙක් මුලදි සෝවන් මට්ටමේ හිටියයි ඒ අය නෙවෙයි ආදර්ශයට ගන්න කියලා කිව්වේ. ඒ නිසා බුදුදහමෙන් නිතරම ආදර්ශයක් දෙනකොට දෙන්නේ ඉහළම ආදර්ශයක් තමයි කෙනෙකුට දෙන්නේ. පල්ලෙහා මට්ටමේව නෙවෙයි. ඒකෙන් කියන්නේ යාට යන්නම පුළුවන් කියලා නෙවෙයි කියන්නේ. ඉහළම ආදර්ශය තියාගත්තොත් අපි කියනෝනේ හඳ ඉලක්ක කරගෙන ගල් ගහන්නේ එතකොට පොල් ගහ ගන්නට හරි වැටේ කියලා. පොල් ගහක් ඊළඟ කරගෙන ගහුවොත් පොල් ගහටවත් වැටෙන්නේ අන්තිම. අඹ ගහකට වගේ වැටේ. පේර ගහකට වගේ වැටේ. ඒ නිසා ඉහෙළම ආදර්ශ තමයි අපි ලෝකේ තියාගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේලා හැටියට සරුවත් මුගලන් ස්වාමීන් වහන්සේලාත් කේමා උත්පලවන්නාවත් සාන්තවන් ඇයට ගිහි අය හැටියට පිරිමි අයට චිත්ත ගෘහපත්‍යා සහත්තාලෝක කියන මේ දෙදෙනා කාන්තාවන්ට නන්ද මාතාව හා කුජුත්තනා කියන මේ අය තමයි තමන්ගේ ගිහි ලෝකයේ තමන්ගේ වීරයන් වෙන්නට ඕන. පින්නතුනි වරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ පුද්ගලයන් කොටස් කිහිපයකට නැවතත් බෙදෙන තුන් ආකාරයකට. අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ දිචක්කුන් පනසේවේත සෙට්ටං පුරුස පුද්ගලන් කියලා. ලෝකේ ඉන්න පුද්ගලයන් තුන් දෙනේ, එක්කෙනෙක් අන්දයි, එක්කෙනෙක් එක හැත්තේන ඒක චක්කෝ, අනිත් එක්කෙනෙක් දිචක්කෝ. අන්ද කියන්නේ කාටද? ඇතමෙක් ඉන්නවා, ඇස් දෙකම පේන්නේ, පියවියස් දෙක නෙවෙයි. එයාට මේ ලෝකේ ලෞකික ජීවිතය අධ්‍යාසාසක කරගන්න බෑ. එයාට අධ්‍යාපනයෙන් ආර්ථිකයෙන් මේ දෙකේ මේ තැනැත්තා මෙලොවම පිරිහිලා. ඒ තැනැත්තාට සඳහන් කරන අන්ධ කෙනෙක් කියලා. සමහර කෙනෙක් ඉනවා එක ඇස්සක් පමණක් පේන කෙනෙක්. ඔහු කවුද? ඔහු මේ ජීවිතය සාර්ථකයි. ඔහු අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමෙන් ධනයෙන් ඒ තැනැත්තා සාර්ථකයි. නමුත් ඒ තැනැත්තා පරලොව ගැන හැඟීමකින් කුසල අකුසල කර්ම පණ ගැන විශ්වාසයකින් ඔහු සසරට සුගති ව්‍යාගාමි වෙන්න දෙයක් කරගන්න කෙනෙක් නෙවෙයි. ඔහු ඉන්නකම් මේ ජීවිතය සාර්ථක වෙනවා. නමුත් මරණයෙන් පස්සේ ජීවිතය සඵල වෙන විදිහට ඔහු වැඩක් කරගන්නේ නැහැ. එනිසා බුදුහාමර සඳහන් කරනවා මෙන්න මේ තැනැත්තන් දෙදෙනාම අන්දංච ඒක චක්කුංච ආරකා පරිවජ්ජේ. මේ දෙන්න දුරින්ම දුරු කරන්න. දුරින්ම දුරු කරන්න කියන්නේ ගෙදරින් ඉන්නව නම් ඒත් වැරල යවන එක නෙවෙයි. ඒ අය ඇසුරු, ඒ අයගේ ගතිගුණ තමන් ඇසුරු කරන්න හොඳ නැහැ. අසේවනාච බාලානං කියලා කියන්නේ ගුණදහම් අඩු අය අයින් කරන්න කියලා නෙවෙයි. එහෙම අයින් කරන්න ගියොතින් අපට තනියම තමයි ඉන්න වෙන්නේ. පින්නතුනි අයින් කරන්න කියන්නේ පුද්ගලයේ නෙවෙයි, පුද්ගලයන් ළඟ තියෙන දුර්වල සංකේත අපි අයින් කරන්න ඕනේ. ඒව අපි ආදර්ශයට ගන්න හොඳ නැහැ. ඒව අපි ආශ්‍රය කරන්න හොඳ නැහැ. පණ්ඩිතානන්ද සේවනා කියලා කියන්නේ නුවණැති අය ආශ්‍රය කරන කියලා කියන්නේ ඒ ඇත්ත එක තැනින්දීමම නෙවෙයි. ඒ ඇත්ත එක gedare විඳීමම නෙවෙයි. ඒ අයගේ ගතිගුණ අපේ ගතිගුණ වඩපත් කිරීම. ඒ අයගේ ගතිගුණ ටික අපි ආදර්ශයට ගැනීම. මිය ගිහු කෙනෙකුගේ උනත් චරිතය අපි කියවුවොත්ින් ඒ අයගේ ළඟ තියෙන ගතිගුණ ටික අපි ආදර්ශයට ගත්තොත්ින් අපි ඒ තැනත්තා මිය ගියත් එයා සමග එකට ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කෙනෙක් ජීවත් වෙනවද නැද්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. ඒ තැනැත්තාගේ ගතිගුණ හඳුනාගෙන අපට ඒක ආදර්ශයට ගන්න පුළුවන් නම් ඒක තමයි බුදුදහමෙන් අගය කරන්නේ. ඒ නිසා අන්ධයන් සහ එක ඇසක් පෙනෙන අය පුළුවන් තරම් දුරට එයාගේ ගතිගුණ අපේ ගතිගුණ කරගන්න හොඳ නැහැ. අපි ආදර්ශයට ගන්න ඕන දෙලොවම ජීවිතේ ජය ගන්න උත්සාහ කරන අය. මෙන්න මේ තත්ත්වයන් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළේ ඉඳි තවත් විදිහක දේශනා කරන පුද්ගලයන් ගැන ප්‍රමේද ගාහනක් තියෙන. දැන් පුබ්බල පඤ්ඤාර්ථය කියන අපි ධර්ම පොතේ පුද්ගලයන් ගැන කරන ලොකු විග්‍රහයක් තමයි තියෙන්නේ. වාස් විස්තර වලට යනවා. නමුත් අපි කෙටියෙන් ගිහිල්ලා ධර්මයේ පැත්තට කරුණු ටිකට යන්න අපි උත්සාහ කරන්නේ. පින්නත ඊළඟට බුදුහාඳුර දේශනා කරනවා ධර්මයේ අසද්දී ධර්මයේ ග්‍රහණය කරගන්නා වූ පුද්ගලයන් ගැන කාරණයක්. ඒක මේකට ඇතුළත් කරේ නැහැ ඇත්තෙන්ම. මට ඒ කාරණේ පස්සේ මතක් වුණේ පුද්ගලයන් තුන් දෙනෙක් ඉන්නවා. අවකුජ්ජ පඤ්ඤ, උච්ඡංග පඤ්ඤ, පුතු පඤ්ඤ කියලා. එක්කෙනෙක් ඉන්නවා යමක් අහද්දී ධර්ම දේශනයක් අහද්දී එතන නැත්තා හරියට කලයක් මුණින් හැරෙවෝ වගේ වතුර දැම්මට වතුර පොඩ්ඩක්වත් කලය ඇතුළට යන්නේ නැහැ. ඒකට කියනවා අවකුජ්ජ පඤ්ඤ කියලා. ඒ කියන්නේ යාට පොඩ්ඩක්වත් මේක ඇබ්සෝබ් වෙන්නේ නැහැ. හා මෙයාට මොනවත් හැටමිට තේරෙන්නේ නැත්නම් යා මතක තියාගන්න උත්සාහයක් කරන්නේත් නැහැ. ඒ පළවෙනි කෙනා. දෙවෙනි කෙනා උච්ඡංග පඤ්ඤ. ඒ කියන්නේ එතනත්ත වාඩි වෙලිනකම් හොඳට මතකයි කියන දේ. හැබැයි වාඩි වෙලින්දර නැගිටිනකොට උකුලේ තිමිච්ච දෙයක් වැටුණා වගේ නැගිටිනකොට ඔක්කොම ඉවරයි. ඉන්නකොට හරි හොඳට අහගෙන ඉන්නවා. නැගිටලා ගියාට පස්සෙත් කියනවා හරි හොඳ බණක් කියලා. හැබැයි මොනවද කිව්වේ කියලා හොත් මොකොත්ම දන්නේ නැහැ. ඇතැම්මිට විහිළු කරපු කැලක් හරි මොකක් හරි ඒ වගේ දයන් නම් මතකයි. ධර්ම කරුණ මොනවාක් තියාගේ ඔළුවට ඇවිල්ලා නැහැ. මොකද පේනතුනේ ධර්ම කරුණ කියලා කියන්නේ ලෝක විවහාරෙම දෙයක් නෙවෙයි. ඒක අපි විහිළුවක් කරන වගේ කාට හරි බණින දෙයක් වගේ එකපාර මතක හිටින්නේ නැහැ. ඒක බොහොම මහන්සියෙන් ආයාසයෙන් ඉගෙන ගන්න ඕන. ඒක හරියට ගඟක උඩුගම් බලා පිහිනන වගේ දෙයක්. ඒ නිසා ඒක හොඳට අවධානය කීතියොත් තමයි ඒ කරුණ තමගේ හිතට බැසගන්නේ. එහෙම නැත්නම් වාඩි වෙලින්නකම් හොඳට ඉන්නවා නැකිදිනකොටම ඔඩොක් වෙතිමිජ දෙයක් වැඩනවා. කියාට කියනවා කවුරු කියලාද? උච්චංග පඤ්ඤ කියලා. ඊළඟ කෙනා තමයි පුතු පඤ්ඤ. පුතු කියන්නේ පුලුල්. බොහොම ගැඹුරු නුවණක් තියෙන කෙනෙක්. එයා වාඩි වෙලා ඉන්න කොට හොඳට කල්පනාවෙන් අහගෙන ඉන්නවා. නැකිටට පස්සෙත් යාට ඒ කරුණ ටික හොඳට අර ගලියේ කෙටුව අකුරක් වගේ හොඳට යාට මතකේ තියෙන ඒ කාරණා ටිකත් එක්කම යන්නේ. මෙන්න මේ වගේ ප්‍රභේදයක් පුද්ගලයන් විග්‍රහ කිරීම තුළ පින්නතුනේ බුදුදහම තුළ දැක්වෙනවා. දැන් මේ කරුණ හැම එකෙම යන්නේ පුද්ගලයා තේරුම් ගැනීම සඳහා යන ගමනක් මේක. දැන් මේ වගේ අපි පුද්ගලයන් ඉන්න ලෝකෙක අපි ඉන්නකොට එහෙනම් අපි පුද්ගලයන් ගැන කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා බුදුදහමේ අනුව අපි ළඟට තේරුම් ගන්නට ඕන. පින්නතුනේ මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම ධර්මය දන්න අය නෙවෙයි. ධර්මය දන්නේ නැත්නම් ඒ අය ධර්මානුකූලව හැසිරෙන්නත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා ඔබ තරම් ගතිගුණ සහ ධර්මය දන්නේ නැවේ මේ ලෝකේ ඉන්නේ. ඒ නිසා ඔබේ ළඟ යම් කිසි ගුණධමයක් තියෙනවා නම් ඒක ඒ විදියටම අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඇතැමිට ඔබ තරම් ඒ අය ධර්මය දන්නවා නම් අහලා තියෙනවා නම් ඔබ තරම් වාර ගණන් සිල් අරන් ඉන්නවා නම් ඒ කට්ටිය ඇතැමිට ඒ අය ඔබටත් වඩා හොඳයි. ඒ අය ඔබ තරම් ධර්මය අහලා නැහැ. ඒ නිසා ඒ අය ළඟදී ඔබ දැන් ඉන්නවට වඩා බුද්ධිමත් වෙන්නට ඕන. එකාතකින් ඒ අයගේ වරදට සමාව දෙන්න ඔබ සූදානම් වෙන්නට ඕන. අනිත් කරුණ ඒ අයට ඔබ අනුකම්පාව දක්වන්නට ඕන. ඇයි යම් කිසි කෙනෙක් ළඟ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඒ පුද්ගලයාගේ කෙලෙස් අඩුවක් ඒක. කෙලෙස් වල ප්‍රශ්නයක් ඒක. යම් කිසි කෙනෙක් ළඟ අඩුවක් දුර්වලතාවයක් විෂම හැසිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ තැනැත්තාගේ ලෝභය, ද්වේෂය, මෝහය වැඩි කියලා. ඒ නිසා එවැනි කෙනෙක් සැප විඳිනවද දුක් විඳිනවද? එයාල දුක් විඳින අය. එහෙනම් දුක් විඳින අය කෙරෙහි ඔබ අමනාප වෙන එක සාධාරණද? ඒ දුක් විඳින අය නිසා ඔබත් හිත නරක කරගන්න ඕනේ. ඒ අයට පුළුවන් තරම් පිහිට වෙලෙයා ගොඩ ගන්න උත්සාහයක් දරන්න. නැත්නම් එය සමාව දීලා එයා අයින් කරන්න. ඒ අය නිසා ඔබේ මනස ඔබ නරක කරගත යුතු නෑ. ඔබට ඊට වඩා ලස්සන ජීවිතයක් ලැබෙලා තියෙන්නේ. ඔබට ඊට වඩා වටිනා දහමක් ලැබෙනවා. අන්න ඒ දහම තුළින් ඔබේ ජීවිතය වඩා පෝෂණය කරගන්න ඔබ උත්සාහවන්ත වෙනවා. ඊළඟ කාරණය තමයි පින්නතුනි, තවදුරටත් අපි ටිකෙන් ටික මේ පුද්ගලයන් ඇසුරු කරද්දී ඕනෝන් අතර කරන්න ඕන යුතුකම් මොනවාද කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම සිංහලවාද සූත්‍රයේදී අපි මේ ජීවත්වන කාලයේදී ස්වාමි භාර්යාවන් වශයෙන්, මව්පියන් දරුවන් වශයෙන්, සේවක සේවිකාවන් වශයෙන්, ශ්‍රමණයන් ගිහි අය වශයෙන් සමාජයේ විවිධ පුද්ගලයන් බෙදලා බුදුහාමුදුරු ගුරුවරුන් ශිෂ්‍යයන් වශයෙන් බෙදලා ඒ අයට තියෙන යුතුකම් හඳුනා දීලා තියෙනවා. අන්නේ යුතුකම් තමන්ට ඇති යුතුකම් තමන් කරන්න. තමන් ස්වාමියෙක් නම් තමන්ගේ බිරිඳක තමන් යුතුකම් ටික කරන්න. ඔබ බිරිඳක් නම් ඔබේ ස්වාමි පුරුෂයාට යුතුකම් ටික කරන්න. ඔබ දෙමව්පියන් නම් තමන්ගේ දරුවන්ට යුතුකම් ටික කරන්න. ඔබ දරුවෙක් නම් ඔබේ යුතුකම් ටික දෙමව්පියන් වෙනුවෙන් කරන්න. ඔබේ සේවයක් ඔබට සේවයක් කරන ඔබේ නිවසට කෙනෙක් එනවා නම් ඔහු වෙනුවෙන් වෙලාවට වැටුප ගෙවලි අදාළ ටික කරන්න. මෙන්න මේ විදිහට පින්නතුනේ බුදුදහමෙන් නිතරම යුතුකම් ටික ගැන කතා කරන්නේ. බුදුදහමෙන් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. බුදුදහමෙන් අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණය කරන දහමක් නෙවෙයි බුදුදහම. බුදුදහම කියලා කියන්නේ තමන්ට ඇති යුතුකම් මතක් කර දෙන දහම. යම් කිසි කෙනෙක් තමන්ගේ යුතුකම් ටික තමන් කරනවා නම් ඒ යුතුකම් මානිත් කෙනාගේ අයිතිවාසිකමක් වෙලා ඒක ඔහුට නිරායාසයෙන්ම ලැබිලා. ඒ නිසා තමන් අපි මුලින් තමන් වැඩේ ආරම්භ කරන්න ඕන. බුදුදහමේ අගය කරන්නේ පුද්ගලයන් දෙන්නෙක් අගය කරනවා. කවුද දෙන්නා? පළමුවෙන්ම කෙනෙකුට උදව් කරන කෙනාත් කළගුණ සලකන කෙනාත්. අපි බොහෝ විට කෙනෙකුට සලකන්නේ තමන්ට සැලකුවට පස්සෙනේ. අවුරුද්දට වුණත් අල්ලපු ගෙදරට යන්නේ, අල්ලපු ගෙදරින් කේක් ගෙඩියක් ගෙනාවොත් තමයි මෙහෙම බිස්කට් එකක් අරන් යන්නේ. එතකම් බලාගෙන ඉන්න වෙනකම්. නමුත් පින්නතුනේ එහෙම නෙවෙයි. අපි මුලින් අනිත්‍යයට උදව් කරනවා. ඒ නිසා සත්පුරුෂයන් කියලා කියන්නේ දුර්ලභ පුද්ගලයන් කියන්නේ කලින් පළමුවෙන් උදව් කරන කෙනා. වෙනත් කෙනෙක් උදව් කරාට පස්සේ කරන එක ලොකුම දෙයක් නෙවෙයි. තමන් මුලින්ම කරන්න පුළුවන් කෙනෙක් නම් අන්න එයා තමයි සාර්ථකත්වයේ කෙනා කියලා කියන්නේ. ඒක තමයි බෝසත් ලක්ෂණය කියලා කියන්නේ. අනිත් දේ තමයි කළගුණ සැලකීමේ ගුණය. තමන් පොඩ්ඩක් හරි අම්පිසි කෙනෙක් ගුණයක් දක්වලා තියෙනවා නම්, විශේෂයෙන් ධර්මයෙන් මඟ පෙන්වීමක් කරලා තියෙනවා නම්, ඒක තමයි ඉහළම කළගුණ සැලකීමට අපි ලක් කරන බුද්ධිය. අපි සාමාන්‍ය ලෝකයේදී අම්මට තාත්තට තමයි සලකන්නේ. නමුත් පින්වතුනි, ආධ්‍යාත්මික ලෝකයේදී වැඩිපුරම සලකන්නේ කාටද? තමන්ට ආධ්‍යාත්මික මඟ පෙන්වීම කරපු කෙනාට. සරුවත් හාමුදුරුවෝ මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේ හැරෙනකොට හිටිය ප්‍රඥාවන්තම කෙනා. සරුවත් හාමුදුරුවෝ හැමදාම බලන වසත පෙන්න කලින් අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා. අස්සජි හාමුදුරුවෝ කියන්නේ කාටද? අස්සජි හාමුදුරුවෝ කියන්නේ මුලින්ම සරුවත් හාමුදුරුවන්ට බණ කියලා, හරියේ ධම්මා හේතුඵලවා කියන ගාථාව කියලා සෝවාන් වෙන මඟ පෙන්නපු ස්වාමීන් වහන්සේ. සරුවත් හාමුදුරුවෝ හැමදාම සත පෙන්න කලින් අස්සජි හාමුදුරුවෝ කොහෙද ඉන්නේ කියලා බලලා එක විහාරස්ථානෙ නැගෙන ගිහිල්ලා වැඳලා වන්දනා කළේනෝ. දොරක නම් ඉන්නේ උන්වහන්සේ ඉන්න පළාත බලලා ඒ පැත්තට හිස දාන තමයි සැදපෙන්නේ. ඒ තරම් ප්‍රත්‍යක්ෂතාවයක් දැක්කුවා තමන්ට දහම් මඟ කියා දීපු කෙනා ගැන. ඒක තමයි පින්නතුනි ආධ්‍යාත්මික ලෝකයේ ලක්ෂණය. විශේෂයෙන් පින්නතුනි, අපි මේ ගත කරන ජීවිතය තුළ අපි ඕනුන් අතරේ කටයුතු කරද්දී සාමාන්‍ය ලෝකයේ පුද්ගලයන්ගේ ගතිගුණ බලන්නේ මෙන්න මේ යුතුයකම් ටික හොඳට මනවින් සම්පූර්ණ කිරීමේ පදනම මත. විශේෂයෙන් අපි ධර්ම ශ්‍රවණය කරන්න, විශේෂයෙන් සමථ විදර්ශනා කරන්න, අපි වඩා ඕනුගේ යුතුයකම් හඳුනාගෙන වෙනත් කෙනෙකුට දෙයක්, තමගේ නිවසේ ඉන්න කෙනෙකුට නම් දෙයක් අවශ්‍ය වෙනකන් ඉන්නව නෙවෙයි, කෙනෙක් දැස බලලා මෙයාට ඕන කරන දෙයක් තියෙනව නම් ඒක ලං කරලා තියන්න. කෙනෙකුට වතුර එකක් ඕන නම් දෙන්න, එයා ඉල්ලන්න ඕනේ. කෙනෙකුට තවත් දෙයක් ගෙදර ඕන නම්, තමන් එකට ඉන්න කෙනෙක්, එයාට අවශ්‍ය කරන දෙයක් තමන්ට පේනව නම් ගෙනල්ලා ළඟින් කිට්ටුවෙන් තියන්න. ඒක තමයි ලක්ෂණය. එනිසා නිතරම අනිත් අයට තමන් ප්‍රසාදයේ දනවන කෙනෙක් වෙන්නට ඕන. එන්න එන්නම තමන් ගුණ දහමින් දියුණු වෙන කෙනෙක් වෙන්නට ඕන. එහෙම වෙන්න වෙන්න පින්නතුනේ මොකද ලක්ෂණය? එයා එන්න එන්නම තමන්ට සමීප වෙනවා. එහෙම නැති වුණොත් අපි එකට ඉන්න එන්න එන්නම දුරස් වෙනවා. ඇයි ඒකට හේතුව? මුලදී අපි එකට එකතුනේ එක්කෝ ඥාති සම්බන්ධයන් නිසා, නැත්නම් අපි එකතුනේ රූපේ නිසා. රූපයට තියෙන සම්බන්ධය මත තමයි අපි සමීපුණේ බොහෝ විට. අන්න ඒ දෙකම පින්නතුනේ ටිකෙන් ටික ගිලිලා යනවා. ඥාති සම්බන්ධයක් ටිකෙන් ටික දුරස් වෙනවා, දරුවෝ උනා ටිකෙන් ටික ඈතට යන ගන්නවා. රූපේ උනා ටිකෙන් ටික අඩු වෙනවා. අපි මෙන්න මේ දේ ගැන විතරක් විශ්වාසිතේට සමීපුණොතින් කලක්ෂත් ජීවිතේ පහ වෙනවා. ඒ කියන්නේ බෝරින් වෙනමයි කියලා. එකට ඉන්න හැම පහ වෙලා යනවා. මේ දේ ගැන විතරයි නම් අපි විශ්වාසයෙන් තෙලින්නේ. හැබැයි කෙනෙක්ගේ ಗುಣධර්ම දැක් අපි ඉදිරියට යනකොට කෙනෙක් ලං වෙන්න සමීප වෙන්න ඒ කෙනාගේ ಗುಣධර්ම අපට පේන ගන්නවා. එතකොට එන්නේ එන මෙයාට ළඟා වෙනවා. ඒකට එක හේතුවක් තමයි ඒ තැනත්තා මුලින් ඇසුරු කරද්දී එක පාරම යන තමන්ට තියෙන ಗುಣධර්ම ටික ඔක්කොම එයා කිව්වේ නැහැ. මුලදී ටිකයි කිව්වේ. අර ඔක්කොම කිව්වොත් මොකද වෙන්නේ? හම්බෙච්ච මුල් දවසේම ඔක්කොම ටික කිව්වා. ඕ ඊළඟ දවසේ කියන දේක් ඉතුරුත් වෙන්නේ ඊට පස්සේ. ඒ නිසා පළවෙනි දවසේම ඔක්කොම ටික කියන්න එපා. ඊළඟ දවසට ඉතුරු වෙන ටිකක් තියාගන්න. ඒ නිසා ටික ටික කියනකොට තමයි දැනගන්නකොට තමයි මෙයා ගැන පැහැදෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ ගුණ කියන විතරක් නෙවෙයි, තමනුත් ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියට යනකොට තමන්ටත් එන්න එන්නම තමන්ගේ ළඟ ගුණ දහම් දිනු වෙනවා. ඒ ළඟින් ඇසුරු කරන ඇට තමන් ගැන ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, අනිත් අයට ගුණයට දහමට නැඹුරු වෙන්න මඟ පෙන්වීමක් කරන්න. හොඳ පොතක් පතා ධර්ම දේශනාවක් දෙයක් තමන්ට ලැබුණොත් ඒ තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට තමන් ආදරේ නම් ඒකටත් එක් කියවන්න අහන්න සලස්සන්න. එතකොට ඒ අය ගුණධර්ම ඉගෙනගෙන ඒ අය ජීවිතය සරු කරගන්නවා. ඒ අය තමන්ට එන්න එන්නම සමීප වෙන ගතියක් තියෙනවා. එනිසා මෙන්න මේ ගුණධර්ම පැත්ත පින්නතුනි ටිකෙන් ටික අපි දිනු කරගන්නට උත්සාහ ගන්නට ඕන. පින්නතුනි පුද්ගලයන් පිළිබඳව ගනිද්දී ලෝකේ හැමදාම පුද්ගලයන් ගැන වෙනස්කම් තියෙනවා. පුද්ගල දෙන්නෙක් සමාන නැහැ. එකම නිවුලු දරුවන් දෙන්නෙක් ගත්තත් ඒ දෙන්නාගේ අතරේ වෙනස්කම් තියෙනවා. ඒ තරක් නෙවෙයි, රහතන් වහන්සේලා දෙන්නෙක් ගත්තොත් රහතන් වහන්සේලා දෙන්නගේ අතරත් වෙනස්කම් තියෙනවා. සමාන රහතන් වහන්සේලා හරිම ප්‍රසිද්ධයි, හොඳට ලස්සනට බණ කියනවා. සමාන රහතන් වහන්සේලා එච්චරම ප්‍රසිද්ධ නැහැ, බණ කිව්වේ නැහැ. සමහර රහතන් වහන්සේලා හුඟක් කතා කරන ලස්සන විචිත්‍ර හඳින් ලඟුන්ට ගමන්දි හාමුදුරුවෝ, පච්චායන හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලා, සමහර හාමුදුරුවෝ බණක් කියලම එනාගේ හාමුදුරුවෝ වගේ, සමහර හාමුදුරුවන්ට ඊරිදි බර තියෙනවා, ආසින් යන්න පුළුවන් අභිඥා තියෙනවා. සමහර රහතන් වහන්සේට එහෙම ලක්ෂණ නැහැ. සමහර රහතන් වහන්සේ හරිය ලක්ෂණයි. මහා කාශ්‍යප හාමුදුරුවෝ, භද්‍ර හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ හුඟක් රූපේ ලක්ෂණයි. සමහර රහතන් වහන්සේලා කියනවා මගේ රූපය නම් එච්චර ලස්සන නැහැ කියලා. මොගරාජ හාමුදුරුවෝ කියනවා මගේ රූපය නම් එච්චර ලස්සන නැහැ, නමුත් මට ලස්සන හිතක් තියෙනවා කියලා. එහෙම කියපු ස්වාමීන් වහන්සේලා තියෙනවා. සමහර රහතන් වහන්සේලා හුඟා කුස මහතේ බුදුහාඳුරවගේ අඩි 6ක් විතර උසයි. සමහර ස්වාමීන් වහන්සේලා ලකුණ්ඩක බද්දී හාමුදුරුවගේ හරියම මිටි ශරීරයක් තියෙනවා. නමුත් එනම රහතන් වහන්සේලා සමාරාතන වහන්සේ කෙනෙකුට හුඟක් ලැබුණා. සීවලි හාමුදුරුවෝ වගේ සමාරාතන වහන්සේලා, ලෝසක හාමුදුරුවෝ වගේ ස්වාමීන් වහන්සේලාට එච්චර ප්‍රතිපස්සම ලැබුණේ නැහැ. නමුත් උන්වහන්සේලා දෙනමම ආසවක්ඛේ ඥාණයෙන් සමානයි. බාහිර ලැබෙන දේවල් වෙනස්කම් තිබුණට ආධ්‍යාත්මික ලෝකෙදි දෙන්නම සමානයි. ඒ නිසා පින්නතුනි අපට ඉදිරියට යන්න තියෙන එකම අවස්ථාව තමයි මේ ආධ්‍යාත්මික ලෝකේ යන්න. අපි කොච්චර ආර්ථිකෙන් ඉදිරියට ගියාද අපට වඩා ඉදිරියට යන්නේ තව ඉන්නවා. අපි කොයි තරම් දියුණු තාක්ෂණික අලුත්ම වාහනයක් අඳගෙන ආවත් දමන අවුරුද්ද වෙනකොට මොඩල් එක වෙනස් වෙනවා. ඔබ කොච්චර ඉහළ සබ්ජෙක්ට් එකකින් ડોක්ටරේට් එකක් ගත්තත් ඔබ කල ඉවරනකොට මේ ගැන රිසර්ච් කරලා තව 100 ගාණක් ඒ ගැන පරීක්ෂණ කරනවා ඔබ පස්සට ගිහලා. ඒ නිසා අධ්‍යාපනයෙන්වත් ආර්ථිකයෙන්වත් නවීන තාක්ෂණයෙන්වත් අපට කවදාවත් වෙනස් කෙනෙක් පසුබල යන්න බෑ. නමුත් ආධ්‍යාත්මික ලෝකේදී අපට වෙනත් අය පසුබල යන්න පුළුවන්. විතරක් නෙවෙයි, ඒක ඕනෝන පරයන ගමනක් නෙවෙයි, එකම ඉලක්කයකට හැම දිනාටම ළඟා වෙන්න පුළුවන්. ඊට වයින් හැට යන්නත් බෑ. අනේවිනි ලෝකික පින්නතුනේ අපිට දිනෙන් දින අපි ආධ්‍යාත්මික වශයෙන් ඉදිරිය බලයන ගමන් මගක යන්නට ඕන. ඒ සඳහා අපට ප්‍රධානම දේ තමයි සුවච බව කියන කාරණය තියෙනට ඕන. සාවධාන අහුම්කන් දීම කියන කාරණය තමයි මේ ගමන් මගේ දොරටු විවර කරන පළවෙනි යතුර. ඔබ හැම දෙනාගේම ඊළඟ ඒ ලක්ෂණය තියෙනවා. යමක් කියද්දී සාවධානව දෙසවන් වලට දෙසවන් යොමු කිරීම. ඒ විතරක් නෙවෙයි පින්තුනේ, ඒත් එක්කම අපේ ළඟ යන්නට උන ලක්ෂණය තමයි මොකද්ද? අපි ළඟ ඊළඟට යන ලක්ෂණය තමයි ප්‍රඥාව, නුවණ. අපි ඒ දේ අහන්නට දක්ෂ වෙන්නට ඕන. ඒක තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්නට ඕන. ගුණධම් වඩන්න කලින් ශ්‍රද්ධාදී ගුණධම්, කෘතඥතාවය, පරිත්‍යාගශීලීත්වය, සිල්වත් බව මේ ඔක්කොම අපි පස්සේ වඩන්නේ. මේ සියල්ලම වඩන්න කලින් තමන් දක්ෂ වෙන්නට ඕන. දේශනයක් අහනකොට ඒ දේශනේ ඉතාම හරපද්ධතිය තේරුම් ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. එහෙම නැත්නම් තමන් කියන්නේ හොඳ බණක් කියවුවා, කලිනුත් ඒ වගේ බණක් අපි අහලා තියෙනවා, හොඳ බණක් කියලා සාමාන්‍ය අපි කලින් අහපු දෙයක් කියලා අහලින්. අපට හරි ඒකේ තියෙන සුවිශේෂ සත්‍ය අපට අහුවෙන්නේ නැහැ. බොහෝ විට අපට වෙන දෙයක් මේක. ඒ නිසා තමයි කවුරු බණක් කිව්වත් අපි හරි හොඳ බණක් කියලා කියන්නේ. බණ අහන්න ඕනම කෙනෙක් ඇසුරු කරන්න ඕනම සම්ප්‍රදායකට සමන් දෙන්න. හැබැයි තමන් දක්ෂ වෙන්නට ඕන දෙන්නේ කියන දෙහි වෙනස, පැහැදිලි වෙනස හඳුනා ගන්න. එහෙම නැති වුණොත් තමන් ඉදිරියට යන්න බෑ. තමන් අද ඉන්න මට්ටමම අවුරුදු 10ක් ගියත් තමන්ගේ වෙනසක් වෙලා තියෙන වෙලා තියෙන වයසට ගිහිපෙක විතරයි. වෙන වෙනසක් වෙලා නැහැ. එනිසායි බුදුහාම දේශනා කළේ නාචින්තියන්තෝ පුරිසෝ විශේෂ මදිගච්චති කියලා. නොසිතන කෙනා විශිෂ්ටත්වයකට, විශේෂත්වයකට පත් වෙන්නේ නැහැ කියලා. එනිසා විශේෂයෙන් ධර්ම දේශනා අහද්දී වඩාත්ම බුදුදහමට සමීප පරිසම්පාදේ නිවැරදිව විස්තර කරන නාම රූප ධර්මයන් ප්‍රකට වෙන, අනිත්‍යය ප්‍රකට වෙන ධර්ම දේශනා මොකද්ද කියලා ඉතාම සියුම්ම කවුද මේක විස්තර කරන්නේ කියලා ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන. ඒක ඉතාම වැදගත් කාරණයක්. කෙනසා යලි යලි ධර්ම දේශනා අහන්නට ඕන හාලා ඒ සියුම්ම කියන කරුණ කියන්නේ හැමිට අන්තිමට වෙච්ච තමයි කියන්නේ. පොලින් සරල ටික කියලා ඒක අනුපිළිවෙලින්ම තමන් අහන් ඉන්නට ඕන. ඉන්නකොට තමන්ට ටිකෙන් ටික ගැඹුරට යන අවබෝධයක් තමන්ට ලැබෙනවා. ඒ ටික ගන්න තමන් දක්ෂ වෙන්නට ඕන. පින්නතුනි, කෙනෙක්ගේ අපි කිව්වා ආධ්‍යාත්මික ගුණධම් තමයි කෙනෙක්ගේ දක්ෂතාවය බලන්නේ, කෙනෙක්ගේ අගය බලන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම කෙනෙක්ගේ පින්නතුනි ලෝභ, ద్వේෂ්, මෝහ කෙතෙක් දුරට කෙනෙක්ගේ අඩුද කියන කාරණය තමයි බලන්නේ. සියම් කිසි මට්ටමකට ආධ්‍යාත්මික ලෝකේ යද්දී අපි බලන්නේ කෙනෙක්ගේ කොයි තරම් දුරට, සාමාන්‍ය ලෝකෙදී බලන්නේ ලෝභය, ద్వේෂය අඩුද කියලා බලන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෝකේ සහස්‍රවරු හිටියා, බණ භාවනා කරපු අය හිටියා. නමුත් ඒ අය තේරුම්ගෙන තිබුණේ පංච නීවරණ විතරයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ විතරයි ඒ කාලේ ලෝකය හඳුනාගෙන හිටියේ. ඒ අය සීල භාවනා වැඩුවා. හැබැයි ඒ සීල භාවනා දෙක ප්‍රඥාව සමග මිශ්‍ර වෙලා තිබුණේ නැහැ. බුදුදහමේ තියෙන තොනි සම්මාදිට්ඨි පුරේජවන් කියලා කාරණයක් යනවා. සම්මාදිට්ඨිය නිතරම පෙරමුණේ යන්නට ඕන. එතන ඉඳන් හොඳ කල්පනාවෙන් අහගෙන ඉන්න. සම්මාදිට්ඨිය නිතරම පෙරමුණේ යන්නට ඕන. හරියට පෙරහැරේ කසපාර ඉස්සෙල් යනවා වගේ ඒක මුලින්ම යන්නට ඕන. සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවේ මුලින් ඉඳන් අග දක්වාම ප්‍රඥාව දිවෙන්නට ඕන. බුදුදහමේ කියන සීලය ප්‍රඥාවෙන් සෝදන්න පුළුවන් එකක් වෙන්නට ඕන. ප්‍රඥාවන් සීලයන් දෙක හරියට අත් දෙක වගේ එකකින් අනිත්කට හොදනවා වගේ. එනිසා සඳහන් කළේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කියලා. ඒ වගේම සමාධියත් ප්‍රඥාවෙන් පරිභාවිත වූ ප්‍රඥාවට මිශ්‍ර වෙච්ච සමාධියක් වෙන්නට ඕන. එහෙමනම් සමාධියකින් තමයි සමාහිතෝ භික්ඛවේ යථාබෝධං පජානාති කියපු ආකාරයට සමාධිමත් වෙච්ච හිතට යථාබෝධ දර්ශනය පහළ වෙන්නේ හරි සම්මාදිට්ඨියෙන් වැඩේ ආරම්භ කරොදී. එහෙම නැත් සීලය සීලබ්බත පරාමාසයට යනවා. එහෙම නැති වෙච්ච සමාධිය සමාධියම කෙලවර වෙනවා. එනිසා බුදුදහමේ කියන සීලය ප්‍රඥාව සමගත්, බුදුදහමේ කියන සමාධිය ප්‍රඥාව සමගත් නිතර එකට යන්නට ඕන. එනිසා තමයි බුදුදහමෙන් කියන්නේ සතර සතිපට්ඨානය වඩද්දී ආරම්භයේදීම සීලයත්, ධිට්ඨියත්, සීලය පිරිසුදු කරගන්න, ධිට්ඨිය ඍජු කරගන්න කියලා. එනිසා මෙන්න මෙතනින් අපි වෙනුත් ඉතාම වැදගත් කාරණා ටිකක් කියන්නේ ලෝකයේ මිනිස්සු කෙනෙක් තීරණය කරන්නේ කෙනෙක් ළඟ කොයි තරම් දුරට ලෝභය, ද්වේෂය අඩුද කියන කාරණය මත. ඒ නිසා තමයි ආලෝක සූත්‍රය සඳහන් කරන්නේ ආලෝක අහනවා කතං මිත්තානි ගස්සති කියලා. බුදුහාඳුරම කද උත්තරේ හැටියට කියන්නේ ආලවහනෝ කවුද මිතුරා හේයග්‍රහණය කරන්න කියලා. බුදුහාමුදුරෝ කියනවා දඩං මිත්තානි ගන්තති කියලා. දන් දෙන තැනැත්තා මිතුරන් ජයග්‍රහණය කරනවායි කියලා. ඒ වගේම පින්නතුනි ලෝභය අඩු කිරීම ධම්මගේ යම්කිසි පියවරක තියෙන ලක්ෂණයක්. ඊටත් වඩා ඉදිරියට යනකොට අපිට හිතට දැඩි කෙලෙස්ගෙන දෙන ඊළඟ පියවර තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ නිසා ද්වේෂයෙන් හිත මුදවා ගන්නට නම් ද්වේෂයෙන් වන පීඩාව පින්නතුනි අවම කරගන්නට නම් අප විසින් කළ යුතු ප්‍රධානතම දේ තමයි ආධ්‍යාත්මික ගමන් මගේ තමන් මෛත්‍රිය වඩන කෙනෙක් වෙන්නට ඕන. අපි අප්‍රමාණව මේක අහලා තියෙන පින්නදින මෛත්‍රිය වඩන කෙනෙක්නේ. හැබැයි කොයි තරම් දුරට ප්‍රායෝගිකව මේක කරනවද කියලා තමන් තමන් ගැවනව අවංකව බලන්න. පුද්ගලෙ දැක්කහම කොයි තරම් දුරට ඒ පුද්ගලෙන් අඩුපාඩු කන්දේ සබල්ලා අපේ හිත ගැටෙනවද කියලා තමන් බලන්න. මෛත්‍රිය වඩන කෙනා පින්නදින එන්නේ නැහැ. කෙනෙක් දැක්කහම තමන්ගේම දරුවන් කියන ආකල්පයෙන් බලනවා. සමහර අය සමහරට දරුවෝ කියලා කතා කරනව නැත්තේ නේ. හැබැයි වචනෙට විතරයි ඒව. භාවිතයේ දෙස බලන කීගයි චරිතවල ඒ ලක්ෂණේ නැහැ. වචනෙන් කියන එකම නෙවෙයි පින්නතුනි. තමන්ගේ හදවතින් කොයි තරම් දුරට අනිත්‍යගේ දුකද පිටිටන තමන් කැමතිද කියන කාරණේ තමන් බලන්න. අන්න ඒ කාරණාව තමන්ගේ ළඟ තියෙනවා නම් තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ සමාධිය ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. එහිදී පින්නතුනේ මෛත්‍රිය වඩන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. එතනත් ආගෙනන කරුණා ගුණයක් තියෙනවා. මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මිත්‍රත්වයේ තියෙන කෙනා අනිත් කෙනාගේ දුකේදී පිහිට වෙනවා. ඒ වගේම අනිත් කෙනාගේ දියුණුවේදී සතුට වෙනවා. ඒ වගේම දුක සැප දෙකම මැදදී කර්මයේ පිළිවඳ අවබෝධයෙන් මනහත් වීමේ ලක්ෂණයක් ඔහු ළඟ තියෙනවා. පින්නතුනි විශේෂයෙන් පුද්ගලයන් ඇසුරු කරද්දී අපේ හිතට චිත්ත පීඩාවක් ඇති නොවන විදියට අපි විවිධාකාරයෙන් පුද්ගලයන් දෙස බලන්නේ කොහොමද කියලා බුදුදහමෙන් අපට පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි අපට මේ සසරෙන ගමනේදී අපට අම්මා තාත්තා නොවෙච්ච, අපේ දූ දරුවන් නොවෙච්ච කවුරුවත් මේ ලෝකේ නැහැ. ලෝකේ දෙස බලනකොට පින්නතුනි මේ ආකාරයෙන් බලන්න. මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අනේ හරිය මගේ අම්මා තාත්තා වෙලෙ හිටියයි නේද කියන හැඟීමෙන් නිතරම අනිත්‍ය දෙස බලන්න තමන්ගේ අත හුරු කරගන්න. එහෙම මොනෝතෙන් පින්නතුනි අපි අනිත්‍ය ගැන මේට වඩා කාරුණික වෙනවා. අනිත්‍යගේ වරදකදී අඩු පාඩුවකදී සමාදෙන ගතිය මේට වඩා අපේ වැඩි වෙනවා. අනිත්‍ය කොමන ආගමකට අයිති වුණත් පින්නතුනි අපි ඇයට මානව දයාවෙන් සලකනවා. සමහර අපි දන්නවා අපේ දායකින් පින්නතුන් ඉන්නවා. සමහර තමන්ගේ හිතවත් යාළුවෝ ඉන්නවා. ඇතැම් විට ඇස් දෙක පේන්නේ නැහැ වෙනත් ආගමක අය. ඒයට ඇහෙන බයිබලේ කියවනවා. නේද? එහෙමයි අපි අතරින් ඉන්නවා. ඒ යාළුවට උදව් කරනවා. තමන් ඇතැම් විට හොඳ බෞද්ධයෙක්. නමුත් අනිත් කෙනාගේ මානව දයාවෙන් පිටව යාට බයිබලේ කියව ගන්න ඕන. එයාට කියවනවා මේක සමහර අය. එහෙම කාරුණිකව සලකන ඇස් පින්නතුන් අපි අතරින් ඉන්නවා. එනිසා මානව දයාව කියන එක පින්නතුනි අනේ ගුණාංග වලට වඩා ඉහළින් අපේ ළඟ තියෙනට ඕන. ඒ වගේම පින්නතුනි කාරණේ තමයි නිතරම අනිත් කෙනෙක් නිසා අපේ හිතට පීඩාවක් ඇති නොවන විදියට තමන්ගේ හිත හැකි තාක් දුරට විවිධ ක්‍රම වලින් තමන් ශක්තිමත් කරගන්නට ඕන. විශේෂයෙන්ම තමන්ට නිතරම මුණගැහෙන නැත්නම් තමන්ට නිතර සිතෙන පුද්ගලයන් 5 දෙනෙක් හරි 10 දෙනෙක් හරි 20 දෙනෙක් හරි හොඳට මතක් කරගන්න gedara ඉන්න වෙලාවට මතක් කරගෙන ඒ හැම දෙනෙක්ගේම ළඟ තියෙන එකම ගුණයක් හරි සිහි කරන්න කොහොමද? හොඳ ලක්ෂණයක් මතක් කරගන්න. තමන්ගේ කරපු උදව්වක් හරි, තමන්ගේ ඥාතියෙකුට කරපු උදව්වක් හරි, නැත්නම් ඒක නාඩුවන හොඳට ඉගෙනගත්තු කෙනෙක් කියලා හරි, නැත්නම් හොඳට ලස්සන රූපයක් තියෙන කෙනෙක් කියලා හරි, නැත්තම් හොඳට ඇඳුම් හැම හොදල හොඳට පිළිසිතුව ඉන්න කෙනෙක් කියලා හරි මොකක් හරි ක්‍රමයකින් එක ගුණයක් හරි හොයාගන්න උත්සාහ කරන. එහෙමත් බැරි නම් හිතන්න අනේ මේ තැනැත්තා මනුස්ස ලෝකෙට ආයේ පින්කම් කළනේ. ඒ නිසා මේ ආත්මේ නැදුණත් යා සසරේදී පින්කම් කරපු කෙනෙක් නේද කියලා එහෙම හරි හිතන්න. කොහොම හරි හිතලයාගෙන සුභවාදී ආකල්පයක් ඇති කරගන්න. එයා ගැන මතක් වෙනකොටම දකිනකොටම මේක හිතන්න. දැමම මේ විනෝදගේ මූණවල වෙනසක් වුණ බලන්න. මේ මොහොතම වෙනසක් වුණ දැක්කා. කවුරු ගැන හරි තමන්ට නිතර හිතනකොටම ඒ කෙනාගේ අඩුපාඩුවක් නෙවෙයි ඒ කෙනාගේ පොඩි හරි ගුණයක් මතක් කරගන්න. අඩුමානියගේ දරුවේ හොඳට ඉගෙනගෙන තියෙනවා කියලා හරි මතක් කරගන්න. ඒත් එක්කම පින්නතුනේ තමන්ගේ හිතේ ලොකු වෙනසක් වෙනවා. අපිට බොහෝ විට මේ ජීවිතයේ අඳුර එන්නේ අපේ සතුට නැති වෙන්නේ අපිට පුද්ගලයන් මුණ ගැහෙනකොට පුද්ගලයන් ගැන හිතනකොට ඒ අපේ හිතේ ඇතිවන විරසක බවත් එක්ක. එනිසා පින්නතුනේ මේ ටිකෙන් ටික අපේ හිතේ ලෝභ ද්වේෂ අඩු කරගන්න යන්න ඕන. හැබැයි පින්නතුනේ තාම අපේ අවිද්‍යා පත්‍ය සංඛාරාමයි. බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා අපි හිතලා පුද්ගලයෙක් හොඳයි කියලා බැලුවත් නරකයි කියලා බැලුවත් අනේ හොඳ නරක දෙකම නැහැ කියලා මැදහත් වුණත් බාහිර පුද්ගලයෙක් කෙරෙහි අපේ හිත පුද්ගල සංඥාවෙන් බැසගත්තොත් ජරා මරණ වලින් නිදහසක් නැත. අපි සතර භවය තුල ඉන්නේ. එනිසා ලෝකේ සාමාන්‍ය අය ලෝභය ද්වේෂය දුරු කරන ලෝකෙට පංච නීවරණ දුරු කරන ලෝකෙක බුදුරජාණන් වහන්සේ නැමැති මහා පහන් තැඹ ලෝකයේ තුල විකසිත වෙනකොට ලෝකයට ප්‍රඥා ලෝකේ ලැබෙනවා. අවිද්‍යා අන්ධකාරයෙන් දුර වෙනවා. අපි දෙන්නතුනි අකුසල් වලින් දුර වෙලා විතරක් නෙවෙයි පුඤ්ඤාවි සංඛාර වඩලා මනස ලෝකෙට දිව්‍ය ලෝකෙට යන්න විතරක් නෙවෙයි කාමාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න අපි කුසල සිදු කරගෙන හිටියා විතරක් නෙවෙයි ආනෙන්ජාවි සංඛාර සිදු කරගෙන අරෝහාවචර බ්‍රහ්ම ලෝකෙට යන්න අපි කුසල සිදු කරගෙන හිටියත් මනස දිනු කරගෙන හිටියත් පින්නතුනි බුදුහාමුදුරෝ සඳහන් කරන ඒ සියල්ලක්ම අවිද්‍යා පත්‍ය සංඛාර බාහිර ලෝකයේ පුද්ගලෙක් ඉන්නවා දෙයක් ඉන්නවා කියලා හිතලා කොයිතරම් අපි හිත පිරිසුදු කරගත්ත අපේ ඒ සියලුම සංස්කාර ඇති වෙන අවිද්‍යාවපත්තේ ඒ කුමන මට්ටමක මානසික පාරිශුද්ධත්වයක හිටියත් වෙනතුනේ අපි බුදුහාඳුර සඳහන් කරනවා අර අන්තරීක්ෂ කියන ග්‍රහලෝකයේ තියෙන අන්ධකාරය වගේ කියලා අන්ධකාර සූත්‍රයේ දැක්වෙනවා ලෝකයේ මහා අන්ධකාරයක් තියෙන තැනක් තියෙනවා ඒ කොහෙද? සමහර ග්‍රහලෝක තියෙනවා වෙනත් ග්‍රහලෝක වලින් ආවරණය වෙලා ඒ ග්‍රහලෝකෙට සූර්යාලෝකෙ පොඩ්ඩක්වත් එන්නේ නැහැ. අන්න එවැනි සූර්යාලෝකයෙන් නොලැබෙන අන්ධකාර ග්‍රහලෝක තියෙනවා විද්‍යාඥයන් කියන්නේ. ඉරවැලිය නැත්නම් වතුර නැහැ, වතුර නැත්නම් ශාක නැහැ, ශාක නැත්නම් ජීවීන් නැහැ කියලා. නමුත් වෙනදින බුදුදහමේ කියනවා එවැනි තැන්වල සත්‍යයන් ඉපදෙනවා විද්‍යාඥයන්ගේ උපකරණ වලට හසු නොවන. ඒ ස්ථානවල සත්‍යයන් අන්ධකාරයේ ඉපදෙනවා අන්ධකාරයේම ජීවත් වෙනවා අන්ධකාරයේ සත්‍යයන් මරණයටපත් වෙනවා කියලා. පින්නතුනි අපි බාහිර රූපයක් ලෙස හිත බැසගත්තොත් අපි තින්නේ මෙන්න මේ තරම් මහා අන්ධකාරයක කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඇයි ඒකට හේතුව මේ මානසික මට්ටමේ ඉන්නකම් පින්නතුන අපි දුකෙන් නිදහස් වෙලා නැහැ. අපේ ළඟම ඥාතීන් මිය යනකොට අපි අඬන්න සූදානම් වෙලා ඉන්නේ. අපි වයසට යනකොට අපි ලෙඩ වෙනකොට අපි මරණයට සමීප වෙනකොට ඒකට අදාළ දුක් ටික විඳින්න අපි සූදානම් වෙලා ඉන්නේ. අපි උදේ හවස කෑම ගන්නේ ඒ සඳහා කඳුළු ටික එකතු කරගන්න මේ. අපි අවිද්‍යාවෙන් ඉන්නකම්. ඒ නිසා බුදුදහමෙන් අපට ලැබෙන ආලෝකය තමයි මේ ලැබෙන ධර්මයේ ආහාරයෙන් අපට ලැබෙන ප්‍රතිලාභය තමයි ඒ අනාගතයේ වෙන දුක් සමුදායෙන් නිදහස් වෙන්න මේ කඳුළු ටික පිට දාන්න අපට ලබා දෙන ආහාරයක් තමයි බුදුදහමෙන් ලබා දෙන්නේ. අන්න එහෙනම් පින්නතුනි මේ සාමාන්‍ය ලෝකේ මිනිස්සු පුද්ගලයන්ගේ විසමතා හඳුනාගෙන සාමකාමී විනුස්සා කරන ලෝකෙක හොඳට අවුරුදු 50 60 සාමකාමීව හිටියොත් සමගින් අමු සැමියන් ජීවත් වුණොත් බොහෝ දෙනෙක් කියනවා හරි සාර්ථක ජීවිතයක් කියලා. නමුත් බුදුදහම තුළ එහෙම කියන්නේ නැහැ වෙනතුනි. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ අවුරුදු 50කට සමගින් ජීවත් වීම මත නෙවෙයි. කතං ජීවින් ජීවිතමහොසෙක්ඛං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කොහොම ගත කරන ජීවිතයක්ද ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ අහනවා. අවුරුදු 50 60 75 එක වහරක් යට සමගින් ජීවත් වුණා කියන එක නෙවෙයි සාර්ථකත්වයේ පදනම. එහෙනම් මොකද්ද? පඤ්ඤා ජීවින් ජීවිතමහොසෙක්ඛං ප්‍රඥාවෙන් ජීවිතය ගත කිරීමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ. එහෙනම් පින්නතුනේ අපි ප්‍රඥාවෙන් අපේ මේ ජීවිතේට මොකද වෙන්නේ කියලා කොහොමද බලන්නේ? ඒ බලන්න යන ගමනේ ආරම්භය තමයි පින්නතුනේ තමන්ගේ ඇසින් බාහිර ලෝකය බලන කලින් තමන්ගේම ශරීරය දෙස තමන් බලන ගන්නවා. ඒකට හේතුව තමයි තමන්ගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමනමක තීරණය වන්නේ තමන්ගේ මේ ශරීරය ඇතුළු තමන්ගේ ජීවිතය තීරුම් ගැනීම මත. තමන්ගේ කය සිත තීරුම් ගැනීම නැත්නම් නාම රූප තීරුම් ගැනීම නැත්නම් නාම රූප විඥාන තීරුම් ගැනීම නැත්නම් ආයතන 12 තීරුම් ගැනීම නැත්නම් 18 තීරුම් ගැනීම. එනිසා මුලින්ම කරන්නේ තමන් ගැන අවබෝධ කරගන්න එක. ඒ අවබෝධ කරගන්න යන ගමනේදී තමන්ගේ අත්කරණ ආසාදීන්ද්‍රිය වලට බාහිර පුද්ගලයන් අරමුණු වෙනකොට ඒ දෙසත් මේ බලපු ආකාරයෙන් පේන්න බලන්න එයා මනස හුරු කරගන්න. ඒකයි මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. මොකද අජ්ජත්තං වාකායේ කායනපස්සේ විහෙරති බහිද්ධා වාකායේ කායනපස්සේ විහෙරති කියන කාරණය. ඒ නිසා කිනුතුනි මෙන්න මෙයන් ගමන් මාගියේදී පැහැදිලි දැක්මක් අපට තියෙන්නට ඕන. අපි යම් ගමනක් යනවා නම් අපි වාහනයක් අරන් පාරට බහිනවා නම් අපි කොච්චර වාහනේ ගෑස් එක ගහගෙන වේගෙන් පැදවුවත් වැඩක් නැහැ. අපි යන්නේ කොහෙද කියලා දන්නේ නැත්නම් ඒ නිසා මුලින්ම තමන්ගේ හිතේ ආකල්පයක් තියෙන්න ඕන, දැනුමක් තියෙන්න ඕන තමන් කොයි පැත්තට තමයි යන්නේ කියලා. තමන්ගේ ගමනාන්තය ගැන අවබෝධයෙන් තමයි යන්නට ඕන. අන්නේ සාමෙන්න මේ දැක්ම කියන එක සම්මාදිට්ඨි පුරේජවන් කියන විදිහට මේ මන දැක්ම මුලින්ම තියෙන්නට ඕන. අපි මේ ගමන යන්නේ කොහොමද? මේ ගමනේ ප්‍රතිඵල කොහොමද? මේ ගමනේ අවසානය මොකද්ද කියන එක ගැන පැහැදිලි දැක්මක් ඇතුව අපි යන්නට ඕන. පින්නතුනි බාහිර ලෝකයේ කෙනෙකුට මෛත්‍රී වඩලා අපට බ්‍රහ්මයක් වගේ ජීවත් වෙන්න පුළුවන් මනස ලෝකේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ අපට වඩන්න පුළුවන් නම් පින්නතුනි අපට මනස ලෝකෙම බ්‍රහ්ම ලෝකයක් කරගන්න පුළුවන්. මිනිස් සිරුරක් දරාගෙන බ්‍රහ්මයක් වගේ අපට ඉන්නට පුළුවන්. නමුත් බුදුදහම කියලා කියන්නේ ඊටත් වඩා ඉදිරියට අපව මෙහෙවන දහම. ඒ නිසා අපට යම් කිසි විදියක දුකක් ඇති වෙනවා නම් පීඩනයක් ඇති වෙනවා නම් අන්න ඒ පීඩණයෙන් අපි නිදහස් වෙන විදිය දර්ශනයක් සහ ඊට අදාළ ප්‍රයත්නක් අපි ඇති කරගන්නට ඕන. අපට පින්නතේ ජීවිතයේ සාමාන්‍ය පොඩි දුක් නෙවෙයි ඉන්නේ. අපට මහා බරපතල කාරණාවට මුහුණ පාන සිද්ධ වෙනවා අනාගතේ. කොයිතරම් දුරට සමාජයෙන් එව වසන් කර තිබුණත් අපේ ළඟම ඥාතියගේ මරණයන් වලට ඒ වගේම අපට මේ විදිය ලෙඩ රෝග වලට අපේම මරණයට මේ දේවල් අපට මුහුණ පාන ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ පස්වෙච්ච අවස්ථාවේ දුකෙන් නිදහස් වෙන නෙවෙයි. ඊට කලින්ම දුකෙන් නිදහස් වෙන මාවතේ ගිහිල්ලා මේ දුකෙන් නිදහස් වෙලා තව දුරටත් මේ ඥාති මිත්‍රාදී සමග ජීවත් වෙන අපට හැකියාව තියෙනවා ධම තුළ. ඒක තමයි ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික බව. අන්නේ සාන්දෘෂ්ටික බව ලබා ගන්න පින්නතුනි ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක ටිකෙන් ටික තමන් තේරුම් ගන්නට ඕන. අන්න ඒ තේරුම් ගැනීම දෙක පැත්තකින් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ අහන දහම නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒ අහන දහම ස්ථාවර කරගන්නට සමත විදර්ශනා වඩන්නට ඕන. අන්න යන ගමනේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකේ නුවණැති කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් කුමක්ද දැනගත යුත්තේ? ඔව්, අභිඤ්ඤා සූත්‍රය දැක්වෙනවා පංච උපාදාන ස්කන්ධය. මේක තමයි පිළිතුරු බෞද්ධ අධ්‍යාපනය කියලා කියන්නේ. ලෝකේ බෞද්ධ ඉතිහාසය ඉගෙන ගත්තටවත් බුදුදහම තියෙන රටවල් ඉගෙන ගත්තටවත් බෞද්ධ ගුරුකුල ටික ඉගෙන ගත්තටවත් බුදුදහම ඉගෙන ගත්තේ වෙන්නේ නැහැ. කොයි තරම් දුරට කෙනෙක් බුදුදහම ඉගෙන ගත්තාද කියන එක තීරණය වන්නේ පංච උපාදාන ස්කන්ධයේ තේරුම් ගත් ප්‍රමාණයට. ඒ පංච උපාදාන ස්කන්ධයේ තේරුම් ගත් ප්‍රමාණයට තමන් අවිද්‍යාසහගතව බාහිර රූපයන් දැස බලලා උපාදාන ඇති කරගන්නා වූ ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට ඒ තැනැත්තාගේ තුළ පංචස්කන්ධය තුළින් අවබෝධයක් ලැබෙනවා. ස්කන්ධ පංචක යා ගන්නවා. නමුත් ඒ ස්කන්ධ පංචකේ උපාදාන වශයෙන් යාගේ හිත බැස ගන්නේ නැහැ. එයාට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්නේ අවබෝධ ලැබිච්ච කෙනා උපරිම ලෙස සමත විදර්ශනාවන් යෙදෙනවා. ඒ තැනැත්තා උපරිම ලෙස තමන්ගේ ළඟ තියෙන අවිද්‍යාව හා භව තණ්හාව දිනු කරන මහන්සි වෙනවා. යතනත් උපරිම ලෙස විද්‍යාව හා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරනවා. එහි ආරම්භක පියවර තමයි එයා අවිද්‍යාව කියන එක ටිකෙන් ටික තේරුම් ගන්න උත්සාහ කරනවා. දුකට පින්නතුනේ ආසන්න සම හේතුව කියලා අපි සඳහන් කරන්නේ මොකද්ද? දුකට ආසන්න සම හේතුව සාමාන්‍ය චතුරාර්ය සත්‍යයේ දුකට හේතුව කියලා දක්වන්නේ තෘෂ්ණාව. ආසන්න සම හේතුව තෘෂ්ණාව උනාට පින්නතුනේ සැබෑම මූල හේතුව තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ අපේ ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, මේ ඉන්ද්‍රිය හය හරහා යම්කිසි අවබෝධයක් අපි ලබනකොට අපට හිතෙනවා නම් මේ පේන රූපේ බාහිරයි තියෙන්නේ. මේ පේන රූපය මම හඳුනාගත්තේ බාහිර දෙයක අනුව. නැත්තම් මේ බලන රූපය මම බලන්න කලින් තිබ්බා. මම බැලුවට පස්සේ ඉතුරු වෙනවා. නැත්තම් මේ පේන රූපය මගේ ඇහැටයි තියෙන්නේ, බාහිරටයි තියෙන්නේ, මගේ විඤ්ඤාණයටයි තියෙන්නේ කියලා එක තැනකට පවරනවා නම්, නිත්‍ය වශයෙන් බලනවා නම්, බාහිර රූපය තුළ ශබ්දය තුළ හිත බැස ගන්නවා නම්, මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා ඒ අවිද්‍යාවට විරුද්ධව අනිත් විදියට ප්‍රඥාවෙන් බලන ක්‍රමය මොකද්ද? විද්‍යාවෙන් ප්‍රඥාවෙන් බලන විදිය කොහොමද? මේ බාහිර රූපයක් දැකලා පුද්ගලයෙක් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ බාහිර තියෙන දේ නෙවෙයි මං හඳුනාගත්තේ, මගේ තියෙන අවිද්‍යා, කර්ම, තෘෂ්ණාදී මේ දේවල්ට අනුරූපයි මා හඳුනාගත්තේ කියලා ක්ෂණිකව දකින හුරු වෙනවා. බාහිර ලෝකයේ තියෙන පිනතුනි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප අවකාශය තුල එක් වෙලා මේ තියෙන්නේ. ජීවි පුද්ගලෙක් නම් ඔහුට විඥානයත් එකතු වෙනවා. මෙන්න මේ පහකෝහය බාහිර ලෝකයේ තුල ඒකරාශ්‍රීමක් තියෙනවා. මෙන්න මේ ඒකරාශ්‍රී වෙච්ච දෙයට මගේ අභ්‍යන්තරයෙන් තමයි මම මේ පුද්ගලෙක් කියලා පනවගෙන මෙයා හොඳයි හෝ නරකයි කියලා බලන්නේ මම බලන විදියට. බාහිර තේන දේ යථාර්ථය නෙවෙයි අපට මේ පේන්නේ. ඒකෙන් කියන්නේ බිනතුරු මිය අවබෝධය ලබාගත්තු කෙනාට මේක හඳුනා ගන්න බෑ කියලා නෙවෙයි මේ කියන්නේ. ඔහුට තමන්ගේ අම්මා අම්ම හැටියට හඳුනා ගන්න පුළුවන්. ඔහුට තමන්ගේ දරුවා දරුවා හැටියට හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඔහු ඒ තුළින්ම මේ හඳුනා ගැනීමත් එක්කම තියෙන යථාර්ථයේ සතර මහා භූත රූපෝ දකිනවා. මේ හඳුනාගන්නේ බාහිර තියෙන දේ නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තර මට්ටම අනුවයි මේ හඳුනාගත්තේ කියලා ඔහු අභ්‍යන්තරයේ දෙසට නැඹුරු වෙනවා. කණ්ණාඩියක් ළඟට යනකොට කෙනෙකුට කණ්ණාඩිය රූපය පේන්නේ බාහිර කණ්ණාඩියේ දර්පණය තියෙන නිසා. හැබැයි ඒ බාහිර රූපය පේන්නේ ලක්ෂණයි කියලා හරි, කැතයි කියලා හරි, නැත්නම් මධ්‍යස්ථයයි කියලා හරි තමන්ට පේන්නේ කණ්ණාඩියේ තියෙන ලක්ෂණ නෙවෙයි, තමන්ගේ අභ්‍යන්තර තියෙන ස්වභාවය අනුව පේන්නේ කියන එක තමන්ට පේනවා. අන්න ඒ වගේ යමක කෙනෙක් දැස බලන විට දරුවා කියලා හරි, අම්මා කියලා හරි, සහෝදරය කියලා හරි, සේවකය කියලා හරි තමන්ට පේන්නේ තමන් මේ පැත්තෙන් බලන විදියටයි. ඒ බලන විදිය ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගත්තු තමන්ගේ නාම රූප විඥානවල එකතුව. දරුවෙක් කියලා වුණත් තමන්ට මේ මොහොතේ දරුවාගේ අනාගතය ගැන දැකන සතුරු වෙන පුළුවන්. ඒ බලන දරුවා ගැන අනාගතයේ අතීතයේ දරුවගෙන් මේ අඩුපාඩුවක් ගැන හිතලා එතනම කේන්තියන්න පුළුවන්. ඒ දරුවම අනාගතයේ දෙයක් හරියට සාර්ථක කරගන්න බැරි වෙයි කියලා බියකුත් ඇති වෙන්න පුළුවන්. ඒ දරුවම කරපු අකීකරුකම ගැන හිතලා ඒ මොහොතේම කේන්තියකුත් යන්න පුළුවන්. එහෙනම් පින්නතුනේ දරුවා කෙනා කල්පේ සහ ඒ ඇති වෙච්ච මානසික ස්වභාවය එක දිගටම තිබ්බ දෙයක් නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය අනුව තමන්ම ගොඩනගාගත් දෙයක්. ඒ නිසා මෙන්න මෙයන ගමනේදී පින්නතුනේ සම්පූර්ණම ජීවිතේ තේරුම් ගන්නවා කියලා කියන්නේ අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න එක. අන්නේ තේරුම් ගන්න යන ගමනේදී පින්නතුනේ බාහිර තේරුම් ගැනීමට කලින් අපි තේරුම් ගන්නේ තමන්ගේ ජීවිතේ තේරුම් ගැනීම. තමන්ගේ කය සාසිත කියන දෙකට මොකද වෙන්නේ? නැත්නම් නාම රූප කියන දෙකට මොකද වෙන්නේ? නැත්නම් නාම රූප විඥාන කියන දෙකට මොකද වෙන්නේ? නැත්නම් තමන්ගේ ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ ගොඩනැගෙන්නේ කොහොමද කියන එක තමන් තේරුම් ගන්නවා. හැම මොහොතකම පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතකම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ හට ගන්නව නිරුද්ධ වෙනවා. මේක පින්නතුනි බාහිර ලෝකයේදී අපට වෙන් කළා හඳුනා ගන්න බෑ. මේක අපි සම්පූර්ණයෙන්ම නුවණින් තේරුම් ගන්නේ මෙන්න මේ නුවණින් තේරුම් ගන්න යන ගමන තමයි පින්නතුනි මොකක් කියලාද කියන්නේ ආරසංග මාර්ගයේ මත තියෙන ඒකායන වයන් වික්‍රේ මග්ගව සත්තාන විසුද්ධියා සෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස් අනත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස් සක්කිරියාය යදිනම් සත්තාරෝ සතිපට්ඨාන. මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්න යන ගමන තමයි කියනතුනේ සතර සතිපට්ඨාන කියලා කියන්නේ. එහිදී සතර සතිපට්ඨානය තේරුම් ගන්නට ඕන. සිහි පිහිටුවන්නේ කොහෙද කියලා එක තේරුම් ගන්නට ඕන. සතිපට්ඨාන භාවනාව තේරුම් ගන්නට ඕන. සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය තේරුම් ගන්නට ඕන. මේ තුනම එකට යන්නට ඕන. මොකද සතිපට්ඨානේ වඩනෑ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ අය අතරින් අපි බෞද්ධය ගැන සුවිශේෂී පිරිසක්. එනිසා සතිපට්ඨානය වඩනවා නම් සතිපට්ඨානය මොකද්ද? සතිපට්ඨාන භාවනා මොකද්ද? සතිපට්ඨාන භාවනා මාර්ගය මොකද්ද කියන එක තේරුම් ගන්නට ඕන. සතිපට්ඨානය කියන්නේ තමන්ගේ සිත කය පිළිබඳව නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම පිළිබඳව සිත පිහිටුවා ගැනීම. අන්න ඒ පිහිටුවාගත්තු එකඟ සිතින් ඒ ස්කන්ධවල සමුදේවය දැකීම. සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපේකට ඒ කය හටගන්නේ කොහමද? නිරුද්ධවන්නේ කොහමද? වේදනාව හටගන්නේ කොහමද? නිරුද්ධවන්නේ කොහමද? සිත හටගන්නේ කොහමද? නිරුද්ධ වෙන්නේ කොහමද? ධර්මයන් හටගන්නේ කොහමද? නිරුද්ධ වෙන්නේ කොහමද කියලා හට ගැනීම සමුදේවය දකින්නට ඕන. මේක විවිධ වචන වලින් කියනවා. සමුදේවය කියලා කියනවා. බුද්ධාභ්‍යගාමිනී ඥානය කියලා කියනවා. විවිධ නම් වලින් බුදුදහම කිතුල කියනවා. ඒ වගේම පින්නතුනි සම්දේවය නැතර ඉතරකුත් බෑ. සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය කියලාත් එකක් තියෙනවා. මෙන්න මේ තුනම එකට සමගාමීව යන්නට ඕන. සතිපට්ඨාන භාවනාගාමී මාර්ගය කියලා කියන්නේ මේකේ ප්‍රොසෙස් එක. අපි මේක වඩන්නේ ඇයි? මේක වැඩීමේ තුලින් අවසාන ඉලක්කය මොකද්ද? දුකෙන් නිදහස් වීම කොහොමද වෙන්නේ කියන එක දැන ගනිමින් තමයි මේ කියන්නට ඕන. උදාහරණයක් කිව්වොත් අපිට ගමනක් යන්න ඕන. වාහනයක් තියෙනවා. අපි වාහනේ සීට් එකේ වාඩි වුණා. සීට් එකේ වාඩි වුණාට අපිට ගමනක් දිරන්න පුළුවන්ද? බෑනේ. වාහනේ ඩ්‍රයිව් කරනවා. වාහනේ ඩ්‍රයිව් කරාට විතරක් ගමන අන්තිර යන පුළුවන්ද? තාම ගන්න ඕනේ. ඈ? ඔව්, තමන් ගමන යන්නේ කොහාටද කියන එක තමන් දැනගෙන ඉන්න ඕන. ඒ ලිපිනේ තමන් දැනගෙන ඉන්න ඕන. නැත්නම් කොයිතරම් වේගයෙන් තමන් ඩ්‍රයිව් කරත් තමන්ට ගමන අන්තිර යන්න බෑ. කොහේ හරි යන්න පුළුවන්. නමුත් තමන් බලාපොරොත්තු වෙන ඉලක්කයට තමට යන්න බෑ. එනිසා වාහනේ නගින්නට ඕනේ, වාහනේ ඩ්‍රයිව් කරන්න ඕන, තමන් මැප් එක ඇඩ්‍රස් එක දැනගෙන යන්නට ඕනේ. මේ තුන මොන අන්නේ වගේ තමයි සතිපට්ඨාන භාවනා ගාමි මාර්ගයේදී සතිපට්ඨානේ දැන ගැනීම කාය වේදනා චිත්ත ධම්ම කියන ස්ථාන හතරේ සිට පිහිටුවා ගැනීම දැනගන්නට ඕන. ඒ පිහිටුවා ගත්තට පස්සේ සමුදේවය දකින්නට ඕන. ඒ වගේම මේක යන මාර්ගය තමයි පටිච්ච සමුප්පාදයේ පදනම් වෙච්ච අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන මෙන්න මේ ගමනාන්තය ගැන තියෙන පැහැදිලි මැප් එක තමන්ගේ ළඟ තියෙනට ඕන. එතකොට පින්නොතින පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. මේක තමයි අපේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. අපේ ඇසෙන් රූපයන් දැක්කා කියලා කියන්නේ, කනෙන් ශබ්දයක් ඇහුවා කියන්නේ, නාසයෙන් ගඳ සුවඳක් වින්දා කියන්නේ, දිවෙන් රසයක් වින්දා කියන්නේ, කයින් පහසක් ලැබුවා කියන්නේ, හිතට සිතුවිල්ලක් ආවා කියලා කියන්නේ. මේ ආයතන හය අතුරකට අතීත එකක් වෙන්න පුළුවන්, වර්තමාන එකක් වෙන්න පුළුවන්, අනාගත එකක් වෙන්න පුළුවන්, අභ්‍යන්තර දෙයක් වෙන්න පුළුවන්, බාහිර දෙයක් වෙන්න පුළුවන්, සුකුම දෙයක් වෙන්න පුළුවන්, ඕලාරික දෙයක් වෙන්න පුළුවන්, දුර දෙයක් වෙන්න පුළුවන්, ළඟ දෙයක් වෙන්න පුළුවන්, හීන දෙයක් වෙන්න පුළුවන්, ප්‍රණීත දෙයක් වෙන්න පුළුවන්. මේ හය වැඩ කිරීම 11 11 ආකාරයකට 66 ආකාරයකට විවිධ ආකාරයෙන් බලන්න තියෙනවා. ඒ කුමන ආකාරයෙන් හෝ බල බල නැවත නැවත තමන්ගේ ජීවිතයට වෙන්නේ මොකද්ද කියන එක තමන් තේරුම් ගන්නට ඕන. අන්න එහෙම තේරුම් ගන්න යන ගමනේ පළවෙනි පියවර තමයි කායේ කායනුපස්සී විහෙරති කියන කාරණය. තමන්ගේ ශරීරය ගැන තමන් නිතර සැලකිලිමත් වෙන ශරීරයට මොකද්ද වෙන්නේ කියන එක. තමන්ගේ ශරීරය වෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන, ඊළඟට තමන්ගේ සතර ඉරියව්ව ගැන, වැඩ පල ගන්නකොට ඒ කරන දේ ගැන, නැත්නම් පටිකුල මනසිකාරයේ තියෙන කරුණු 32 ගැන, පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ගැන, නැත්නම් උද්දමාතක විනීල කාදී නව ජීවිතිකය ගැන, මෙන්න මේ ආකාරයෙන් ශරීරය ගැන බලන්න පුළුවන් විවිධ ආකාරයෙන් අපි බලනට ඕන. බල බල මේ ශරීරය කියන්නේ ආත්ම වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. මේක ආහාරයේ ප්‍රතිඵලයක්, මේක කබලින් ආහාරයේ ප්‍රතිඵලයක් කියලා, නැත්නම් මේක සතර මහා භූත රූපෙන් හැදිච්ච දෙයක්, නැත්නම් මේක කොටස් 32 එකතුවකින් නිර්මාණය වෙච්ච දෙයක්, මේ අවකාශය තුල ඒකරන් කියලා තියෙනවා කියලා නැවත නැවතත් නොනින් දකින්නට ඕන. දකින ගමන් ඒකේ හට ගැනීම දකිනවා, නැතිවීම දකිනවා. ඒ දකින ගමන් කවුරු හරි කෙනෙක් මතක් වුණොත් එයා ගැනත් මේක මේ විදිහටම බලනවා. ඒ පේන්නේත් මේ වගේම දෙයක් නේද කියලා බලනවා. ඇතැමිට දෙයක් පුද්ගලෙක් නෙවෙයි, ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. එතකොට අපිට ඒකට සතර මහා භූත රූපයෙන් බලන්න පුළුවන්. පටිඝාපෝ තේජෝ වායෝ කියලා. නැවතත් තමන්ගේ රේනෝ තමන්ගෙන ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ ශරීරයට, කයට ලැබෙන, හිතට ලැබෙන වේදනා ගැන තමන් බලනවා. වේදනා සු වේදනපත්ති විරති කියන විදිහට හැම වෙලාවෙම වේදනා කිව්වම පේන්ෆුල් වේදනා විතරක් නෙවෙයි. මේ වේදනා සැප වේදනා වෙන්න පුළුවන්, දුක් වේදනා වෙන්න පුළුවන්, උපේක්ෂාසහගත වේදනා වෙන්න පුළුවන්. ඒ වේදනා කායික වේදනා විතරක් නෙවෙයි. ඒ වේදනා ඇහෙන් රූපයක් දැකලා ඇති වෙන වේදනාවක් වෙන්නත් පුළුවන්. කවුරු හරි බණින් බැනලා බැනපු එකක් ඇහෙනකොට මතක් වෙන එකක් වෙන්නත් පුළුවන්. කවුරු හරි කෑම කාපු කෑමක් ගැන මතක් වෙනකොට වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ශරීරයේ පහසක් වෙච්ච උනත් පුළුවන්. සමන්න දෙන්නන ගන්න සුවඳක් පිළිබඳ උනත් වෙන්න පුළුවන්. මේ කුමන හෝ දෙයකින් සැප දුක් උපේක්ෂා ආදී වේදනා එනකොටම තමන් ඒකේ හට ගැනීම ස්පර්ශය දකිනවා. ඒකේ හට ගැනීම නිරුද්ධ වීම හේතුඵල දකිනවා. මේක පුද්ගලයෙක් දෙයක් කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියලා තමන් දකිනවා. ඒ දෙකම වෙනත් කෙනෙක් වේදනාවෙන් දුකක් විඳිනකොට, සැප විඳිනකොට, අනේ මේ වේදනාව මේ පුද්ගලයාට දෙයක් නෙවෙයි, මේ ස්පර්ශින් ලබන වේදනාවක් නේද කියලා ඒ දෙස තමන් අනිත්‍යයෙන් බලනවා. කෙනෙක් කෑමක් කනකොට හරි, සංගීත සම්දර්ශනයකට ගිහිල්ලා සින්දුවක් අහනකොට හරි, සින්දුවකට නටනකොට හරි, අපි හුඟක් ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. එයා පිනුත්නා විද්‍යාව තුළ බැසගෙන එයා ඇත්තටම සැප විඳිනව නෙවෙයි. එයා දුක් විඳින්න ඉන්නේ. අර ගීතේ පුත්තේන්නේ නටනවා නොවේ වැහැරුණු දෙපා වේවුලනා කියලා. කිරුල මුතුලිහි සරතර හඬින් වැළපෙනා කියලා ගීතයක් තියෙනවා. කෙනෙක් නටනවා වගේ අපට පේනවා. ඇත්තෙම නටනව නෙවෙයි. එයා වයසට ගිහිල්ලා වේවුලනවා වගේ. පින්නතුනි එවැනි ලෝකයක තමයි අපි මේ ඉන්නේ. සැප විඳිනයි නෙවෙයි මේ ඉන්නේ. අපි කාටවත් ඊර්ෂ්‍යා කරන දෙයක් නැහැ. ඊර්ෂ්‍යා කරන්න ඕනේ ඇත්තෙම ඇත්තටම යම් කෙනෙක් සැප විඳිනවනම්. එහෙම සැප විඳිනයි නෙවෙයි අපි වටා වටා මේ ඉන්නේ. මේ ඉන්නේ පින්නතුනේ නිත්‍ය සංඥාවෙහි ආත්ම සංඥාවෙහි හිට බැසගෙන මේ දුක් විඳින ලෝකයේ තුල ඒ දුක මැඩගෙන මුහුණෙන් විතරක් hina වෙන ලෝකෙක මේ අපි ඉන්නේ. එනිසා පින්නතුනේ තමන් එවැනි ලෝකයකට අනුකම්පාව දක්වනවා. අනේ ඒ ඇටිය සැප තියෙනවා මට සැප නැහැ කියලා තමන් දුක් වෙන්නේ නැහැ. තමන්ට ඊට වඩා සැප කරගෙන මාවතක තමන් ඉන්නේ කියලා තමන් ලොකු සතුටකින් ඉන්නේ. ඒ hina වෙල උඩ පණ නයම ඊළඟ මොහොතේ ඒ වගේම අරමුණකදී අඬනෝය. ඔබ මෙතෙන්ද සිනහන උනට ඔබ හඬන්න වෙච්ච කාරණේකදී ඔබ හඬන්නේ නැහැ. කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ තමන්ට ප්‍රිය අරමුණවලදී සිනහසෙන සතුටුන ආකාරය අනුව නෙවෙයි. කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ දුක් වෙන්න තියෙන කාරණයකදී ඒ තැනැත්තා කොයිතරම් දුරට දුක් නොවේ ඉන්න කෙනෙක්ද කියන කාරණය මත. ඒ නිසා පේනතුනියා කය ගැන බැලුවා, වේදනා ගැන බැලුවා වගේම හිත ගැනත් බලනවා. හිතට සරාගන් වාචිත්තං සරාගන් චිත්තං පජානාති. සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තං පජානාති. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති. යා සරාග සදෝස සමෝහ රාග දේ සමෝහ සහිත සිත් ඒ විදිහටම හඳුනා ගන්නවා. තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. අපි බොහෝ වෙලට පිනතුනේ සැලකිල්ලෙන් ඉන්නේ බාහිර දේ ගැනනේ. අපේ ශරීරය ගැන, ඇඳුම ගැන, වාහනය ගැන, කොණ්ඩ ගැනනේ. අපි වා සැලකිල්ලෙන් ඉන්නේනේ. වාහනේ වුණත් පොඩ්ඩක්වත් හිරණ දෙන්නේ නැහනේ. චුට්ටක්වත් හිරුණොත් ඉතින් ඇඟ හිරුණා වගේ තමයිනේ. පිනතුනේ ඊටත් වඩා අවධානයකින් ඉන්නේ තමන්ගේ හිත ගැන. හිත ගැන නිතරම තමන්ගේ හිතේ දැන් තියෙන රාගයක්ද, ද්වේෂයක්ද, මෝහයක්ද, පරිත්‍යාග ශීලීත්වයක්ද, නැත්නම් මෛත්‍රියද, ප්‍රඥාවද කියලා සමාහිත බවද, මේ ආදී කරුණු ගැන තමන් නිතර සැලකිල්ලෙන් ඉන්නේ. තමන් විනිශ්චය, තමන් ඒක දුරු කරන්න උත්සාහයක් දරන්නේ නැහැ. තියෙන දේ තියෙන මට්ටමේම හඳුනා ගන්නවා. හඳුනාගත්තොත් ඒ සරාග සිතුවිලට හුඟා කියලා තියෙන බෑ හිතේ. හඳුන නොගත්තොත් තමයි හුඟ වෙලාවක් තියෙන්නේ. දැන් බලන්න ඔබ කේන්තියෙන් ඉනකොට කවුරුරි හවොත් දැන් ඔයා කේන්තිය නේද ඉන්නේ කියලා හවොතින් ටිකක් නේ. එතකොට ලැජ්ජ හිතෙනවනේ. අන්න ඒ වගේම තමයි පින්නතුනේ. තමන්ම තමන් ගැන හිතනවා. දැන් රාග සිතුවිල්ලක් නේද ඉන්නේ, අයියෝ මට හරි නෑනේ මෙහෙම හිතන එක කියලා. තමන් එහෙම හිතීමත් එක්කම ඒ රාග සිතුවිල්ලට දිගටම හිතේ රැඳෙන්න ඉඩක් නෑ. ඒක තමයි චිත්තානුපස්සනාවෙන් කරන්නේ. ධම්මානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද පින්නතුනි? අපේ හිතේ කුසල් අකුසල් දෙපැත්ත ගැනම හුඟක් සැලකිල්ලෙන් ඉන්නවා. ඒ වගේ හට ගැනීම, නිරෝධය ආදී හොඳට නුවණින් දකිනවා. හේතුඵල ධම. ඒක තමන්ගේ හිතේ නීවරණ වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය හට ගැනීම වෙන්න පුළුවන්. දුකේ හට ගැනීම වෙන්න පුළුවන්. අකුසල් පැත්තෙන්, කුසල් පැත්තෙන් සමන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුළුවන්. නැත්නම් බොජ්ජංග ධර්ම වැඩෙන වෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම තමන් හොඳ අවබෝධයෙන් ඉන්නේ. තමන්ගේ ළඟ දැන් බොජ්ජංග වැඩෙනවා. දැන් නොතිබෙච්ච බොජ්ජංගයක් ඇති වුණා, ඇති වෙච්ච බොජ්ජංගය, නැත්නම් ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය මන් දිගට තියාගන්නවා. දැන් ඔන්න කාමච්ඡන්දය ඇති වුණා. දැන් මම ඒක දුරු කරනවා. ඒ දුරු වෙච්ච කාමච්ඡන්දය නැවත මට එන්නේ නැහැ. මම දිගටම හිත නිදහසේ තියාගන්නවා. මේ ආදී වශයෙන් තමන්ගේ හිත ගැන තමන් නිතර පරිශීලකයෙක් වෙමින් අකුසල විතරක චේතනා දුරු කරමින් වඩ වඩාත්ම පුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි ප්‍රයෝගාවි සංඛාර කරමින් ඒතනත්තා බොජ්ජංග මාර්ගාංග ඉන්ද්‍රිය ධර්ම මෙන්න මේ පැත්ත ටිකෙන් ටික වැඩි කරනවා. එකපාරම අපට පරයෝගාභි සංඛාර වලට එන්න බෑ. එකපාරම නිර්වාණයට අදාළ ඉහෙළම අවිද්‍යාව දුරු වෙන විද්‍යා දර්ශනයකින් එන්න බෑ අපට. මුලදී කරන්නේ කුසල පුඤ්ඤාභි සංඛාර තුල හිත තියාගන්නවා. හිත තියාගෙන ඊට පස්සේ ටිකෙන් ටික එත නැත්තා කුසල කුසල දෙකම ප්‍රහේන වෙන විදිය දර්ශනයක ඉන්නවා. එයා හේතුඵල ධහම දකිනින් හැම මොහොතකම මේ ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. තමන්ගේ ජීවිතය තුළට සිද්ධ වෙන්නේ මේකයි කියන කවු නිතරම දකිනවා. මුලදී පේනතන අපි අභ්‍යන්තර බාහිර කියලා බෙදුවනේ. මම කියලා පුද්ගලයෙක් ඉන්නවා, බාහිර පුද්ගලයෙක් හඳුනාගත්ත අහවලා බුදුහාමුදුරුව, අහවලා රහතන් වහන්සේ, අහවලා පුද්ඥාන කෙනෙක්, අහවල් කෙනා දුර්වලතා තියෙන කෙනෙක්, අහවල් කෙනා උගත් කෙනෙක්, අහවල් කෙනා මෝඩ කෙනෙක්. කොහොම අපි බාහිර අභ්‍යන්තර බල බල ගිහිපු ගමනේදී පේනතුනි අවසානයට එනකොට ලක්ෂණය මොකද්ද? අවසානයට එන්න එන්නම තියෙන ලක්ෂණය තමයි පේනතුනි ඔහුට බාහිර අභ්‍යන්තර කතාවක් නැහැ. දැන් පින්නතුනි දැන් යම් කිසි දෙයකින් දැන් මේ උපකරණය මගේ කයට මේ අතට ගහනකොට මේ අත අභ්‍යන්තරයි මේක බාහිරයිනේ. හැබැයි මේ අතින් මේකට ගහනකොට කොහොමද? මේක බාහිරයි මේක අභ්‍යන්තරයයි. කලින් අභ්‍යන්තර වෙච්ච එක දැන් බාහිරයි. අභ්‍යන්තර බාහිර කතාව තියෙන පින්නතුනි ඒ ආයතන වලට සාපේක්ෂව නැත්තම් සැබෑ ලෝකයේ අභ්‍යන්තර බාහිර කතාවක් නෑ. මෙන්න මේ ගැඹුරු අවබෝධයට යනකොට පිනොතිනේ දැනත්තාට බාහිර රූපයක් දැක්කන් තමන්ගේ හිතම තමන් සිහි කරත් මේ මොකක් කරත් හැම මොහොතෙම ඇති වෙන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයක් නේද කියලා ඒ තැනත්තාට තේරෙනවා. ඒ ස්කන්ධ පංචකය කවුරුවත් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධම මත පරිසම්පාදයේ සිද්ධාන්තය මත ඒ මොහොතේ හටගත්තා ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒතනස්සට බාහිර රූපයක් පේන්න පුළුවන්, කෙනෙක් මතක් වෙන්න පුළුවන්, ශබ්දයක් ඇහෙන්න පුළුවන්, කයට වේදනාවක් දැනෙන්න පුළුවන්, මොන්නම්මයි ආයතනයකින් අරමුණක් ලැබුණත් අතීතාදී මොන කාලයක් ගැන තමන්ට අවබෝධයක් ලැබුණත් ඒ හැම තැනදීම තමන් දකින්නේ මොකද්ද? තමන් දකින්නේ මෙන්න මේ පහ තමයි හටගැති නිරුදුනේ. මෙතෙන්දී හොඳට අවධානයෙන් ඉන්න. පංච උපාදානස්කන්ධේ බාහිරයි තියෙන්නේ මම මේ පැත්තේ ඉඳන් පංච උපාදානස්කන්ධේ බලනවා කියන හැඟීමක් නෙවෙයි මේ කියන්නේ. මේ පහ බැලීමම, මේ පහ ඇතිවීමම, මේ පහ නිරුද්ධ වීමම තමයි ජීවිතය කියලා කියන්නේ. ඔබ වාහනේ පදවගෙන යනකොට ඩ්‍රයිව් කරන්නේ ඔබ නම්, ඒ වාහනේම ඔබේ ශරීරයේ කෑලි වගේ. වාහනේ පිටුපස්සට යනකොට හැප්පුණොත් ඔබේ පිටුපස්සේ හැප්පුණ වගේම දැනෙන්නේ ඔබට. ඔබ වාහනේ යද්දී ගැස්සিলা වලක වැටුණොත් ඔබ වාහනේ ඔබ වලක වැටුණු වගේ තමයි ඔබට තේරෙන්නේ. ඒ වාහනේ යද්දී කවුරු හරි මින් ස්ක්‍රීන් එකට ගණකින් ගැහුවොත් ඔබට හිතෙන ඔබේ මැහැට ගැහුවා වගේ. ඒ මොහොතේ සම්පූර්ණයෙන්ම තමන් මේ වාහනේ කොටසක් බවට පත් වෙනවා. අන්නේ වගේ පින්නතුනි අප මේ අත්විඳින ලෝකය ඔබ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි, මේ මිල්කි වේ එක ගැන හිතුවත් නැත්නම් ඔබ මේ යුනිවර්ස් එක ගැනම හිතුවත් ඒ හිතන මොහොතේ සමස්තයම අපේ ජීවිතය කියලා කියන ඒ හඳුනා ගන්න අවස්ථාව තමයි සම්පූර්ණම අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ හඳුනා ගන්න මොහොත තුළ අපේ ඉන්න යම් විදියක බාහිරයි මේක තියෙන කියලා බැසගත්තොත් මේ හඳුනාගත්තේ බාහිර තියෙන දෙයක්, මේ සැප දුක් ලැබුණේ බාහිර දෙයින් කියලා දැනගත්තොත් ඒ කියන්නේ ඔබ මේක යථාර්ථය දැන නොගෙන අවිද්‍යාව තුල ඔබ හිටියේ. එහෙම ඔබ තේරුම් ගන්න හැම මොහොතකම ඔබ දුකෙන් නිදහස් වෙලා නැහැ. දුකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාවෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ ඔබේ ඉන්ද්‍රිය හරහා කුමන අත්දැකීමක් ලැබුණත් ඒ අත්දැකීම ලැබෙන්නේ ඔබේ මනසේ ස්වභාවයට අනුව ඔබ මේ මොහොතේ අත්විඳින මානසික ස්වභාවයේ හැටියට කියලා දැනගත්තොත් ඔබ කිසි විටකත් බාහිර ලෝකයේ තුලට අත දික් කරන්නේ නැහැ. බාහිර කෙනෙකුට ඔබ දෝෂාරෝපණය කරන්න යන්නේ නැහැ. බාහිර ලෝකයට ඔබ දෝෂාරෝපණය කරන්න යන්නේ හරියට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කණ්ණාඩියේ පේන රූපය කැතයි කියලා හරියට කණ්ණාඩියට ගහන වගේ වැඩ. කණ්ණාඩියේ පේන රූපේ ලක්ෂණ නැහැ ඒක කැතයි කියලා කණ්ණාඩියට ගහන වගේ තමයි ඔබට පේන ඇහෙන දේවල්ට ඔබේ හිතේ ඇති වෙන විරසකභාවය. ඒක බාහිර දෙයක් නෙවෙයි ඔබේ මනසේම ස්වභාවයෙන් හටගන්න දෙය. ඒ නිසා මෙන්න මේ යථාර්ථයේ තුලාපට ඉන්නට පුළුවන් නම් මේ අනිත්‍යතාවය දකිමින් එතකොට පින්නතුනේ අපි කාය ආදී ආයතන තුල අනුපස්සනා විදිහට හිත සතිපට්ඨානෙ පිටුවාගෙන සමුදේවයන් දකිමින් සතිපට්ඨාන ගාමිනී මාවත වෙච්ච මෙන්න මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම සම්බන්ධ වූ සිද්ධාන්තයේ කියවෙන සම්මාදිට්ඨියේ පෙරමුණේ ගමන් කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තමන් හැසිරෙන කෙනෙක් බවට පත් වෙනවා. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානය වඩන කිව්වට සතිපට්ඨානය තනිකරම වඩන කිව්ව දෙයක් නෙවෙයි. ඒ සම්මාදිට්ඨියේ මුලදීම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සීලයක් දැක්මත් සීලය පිරිසුදු කරගන්න දැක්ම ඍජු කරගන්න කියලා. සීලය පිරිසුදු කරගන්න කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ ප්‍රඥාව සහිත සීලයක ඉන්න. දැක්ම ඍජු කරගන්න කියලා කියන්නේ තමන් ඇසෙන් රූපයක් දකින කලින් ඒ රූපයේ තිබ්බා කියන ඇත කියන අන්තෙන් තමන් දුර වෙනට ඕන. ඒක නිරුද්ධ වෙච්ච ගමන්ම මේ ඔක්කොම නැති වෙනවා කියලා නැත කියන අන්තෙන් දුර වෙනට ඕන. මෙන්න මේ ඇත සහ නැත කියන ශාස්ත්‍රත උච්ඡේද කියන අස්තික නාස්තික කියන මෙන්න මේ අන්ත දෙකෙන්ම එක විට දුර වෙන්නට ඕන. අන්න එවැනි මගට තමයි කරණීයමෙත සූත්‍රයේදී කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. ඒ නිසා ඇසෙන් රූපයක් දකිනකොට ස්කන්ධ පංචකයේ එකතුවේ මේ අත්දැකීම ලැබීම සමුදියේ දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම හටගත්තු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ඇත සහ නැත කියන අන්ත දෙකේම දුර වෙච්ච අස්මින් සති ධම්ම හොති මේ හේතු ටික තියෙනකොට මේක ඇති වෙනවා. අස්මින් අසති ධම්ම හොති මේ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ඉමස්ස උපාදාය ධම්ම උපජ්ජති මේ ටික ඇතිවීම මේක උපදිනවා. ඉමස්ස නිරෝධාය ධම්ම නිරුද්ධති මේ ටිකේ නිරෝධයෙන් මේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වීම කියන මෙන්න මේ සතිපට්ඨාන භාවනා ගාමි මාර්ගය හේවත් අර ගමනක් යද්දී මැත් එක ගැන ඔළුවේ තියෙනවන අදහස තමන් නිතරම හිතේ තියාගෙන තමයි සතිපට්ඨානේ වඩන්නේ සතිපට්ඨාන භාවනාව වඩන්නේ තේතනත්තා. ඒ නිසා නිකං ඇතිවීම නැතිවීම බලන විතරක් නෙවෙයි නිකං සාමාන්‍ය නැතිවීම දැක්කට විතරක් අපි මේ ගමන ගියා වෙන්නේ නැහැ. අපි දැනගන්නට ඕනේ ඇයි මේක අපි වඩන්නේ කියලා. මේක අපි වඩන්නේ මේ අපේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය වලට ලැබෙන අරමුණු ඒ ලැබෙන්න කලනොත් තිබ්බා ඒ අත්දැකීම ලැබුණට පස්සේ ඉතුරු වෙනවා කියලා අපි හිතුවොත් යම් කෙනෙක් බැනපු දෙයක් ගැන හිතනකොටම අපට හිතෙන්නේ ඒකයි ඒ තැනත්තාගේ සිද්ධිය ඔක්කොම මතක් වෙනවා. ඇතැම් විට බැනපු වෙනා දැන් හොඳට ඇතැම් විට සින්දුවක් අහා ඉන්නේ. අපි බැනපු වෙනාවලමට බැන්න නේද කියලා මෙහි අපි පිච්චි පිච්චි ඉන්නේ. ඒ තැනත්තා හරි සන්තෝෂයි. යාට මතකවත් නැහැ බැන්නද කියලා. යා දන්නේ එයා බලන්න කියලා දන්නේ නෙවෙයි කියලා තියෙනවා. අපි ඒක අරගෙන මෙහි අපි අභ්‍යන්තරයෙන් දැවෙමින් ඉන්නේ අර නිත්‍ය සංඥාව මත පිනතුනි. ඒ නිසා අපි බුදුදහම දන්නවායි කියලා කියන්නේ අපි මෙන්න මේ දුකේ නිදහස් වීමේ මාර්ගය දන්නවා කියන එක. පින්නදින මේ වාසිය රෝගේ කාටවත් ලැබෙන්නේ නැහැ. ලෝකය අපට ඕනම ශාස්ත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන්. ග්‍රහලෝක ගැන, ගැලක්සීස් ගැන, යුනිවර්සස් ගැන අධ්‍යයනය කරමින් අපට උපකරණ සියුම් කර කර ඈත ග්‍රහලෝක අපට බලන්න පුළුවන්. නමුත් වෙනතනේ බැලුවයි කියලා අපි දක්ෂුණා වෙන්නේ නැහැ. අපි දක්ෂුණා වෙන්නේ බාහිර කෙනෙක් පරාජය කිරීම මත නෙවෙයි. බුදුහාමුදුර දේශනා කළා, යෝසහස්සං සාත්තේන සංගාමේ මානසේ ජිනේ. යුදබිම මත අපට පුද්ගලයන් දහස් ගාණක් පරාජය කරන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි අපේ සැබෑ සාර්ථකත්වය. අපේ සාර්ථකත්වය මොකද්ද? අපේ අභ්‍යන්තරින් ප්‍රධාන හතුරා, ලෝභ දේශ දෙකට මුල් වෙන හතුරා, අවිද්‍යාව නැමැති මෙන්න මේ හතුරා පරාජය කරන්නේ. එනිසා කියනොතන මෙන්න මේ දැක්ම පුළුවන් තරම් දුරට ඇති කර ගනිමින් හැකි තාක් දුරට සමත විදර්ශනා භාවනා තුල අපට හික්මෙන්න පුළුවන් නම් එදාට අපි අර මුලින් පුද්ගලයෝ හොඳද නරකද ලස්සනද කැතද ආදී වශයෙන් බලපු සියලුම දැක්ම දුරු කළ අපට සතර මහා භූත රූපය තුළ ස්කන්ධ සමදය තුළ නැත්නම් ස්කන්ධ පංචකය තුළ අපට හිත තියාගන්න පුළුවන්. එහෙම අවබෝධයක් නැති ලෝකයේ තමයි එක එක මට්ටම්වල ලෝකයේ සමග සතුටෙන් සුවඳ වෙන උත්සාහ කරන්නේ. නමුත් මේ ඉහළම දර්ශනයෙන් එන කෙනා පිනතුනේ එයා මේ දර්ශනයෙන් හිටියා කියලා සාමාන්‍ය එදිනෙදා කරන කටයුතු අසාර්ථක කරගන්න කෙනෙක් නෙවෙයි. එයාට පිනතුනේ මූලික වශයෙන් මේ දැක්ම තියෙනවා නම් එයා තමන්ගේ රැකියාව කරන ගමම මේ ටිකක් කරනවා. ඔහුට අවශ්‍ය වෙන්නේ මේ දර්ශනය ලබා ගන්න ධර්ම ශ්‍රවණය කරන්න විතරයි ඔහුට කාලය ඕනේ. ඔහුට මේ ධම ජීවිතයේ ප්‍රගුණ කිරීම කියන එක මොකද්ද? හරියට හුස්ම ගන්නවා වගේ වැඩ. අනේ මට දැන් හුස්ම ගන්න වෙලා නැහැ, කාලෙකින් හුස්ම ගන්න බැරුව නිවාඩුවත් ගන්න සතියක්වත් කියලා. එහෙම අපට ඔහු වෙන්නේ නැහැ නේ. අපි ජීවත් වීම මතම හුස්ම ගැනීම කියලා කියන්නේ. නිතිය ගන්න කොටත් අද හුස්ම ගන්නවා. පින්නතුනි අපට මේ විදිහට එදිනදා ගන්න කටයුතු හැම දෙයක්ම මේ දර්ශනය තුලින්දගෙන සිහියෙන් කරන්න පුළුවන් නම් එදාට පින්නතුනි අපි මොහොතින් මොහොත අවිද්‍යාව දුරු වෙන මාර්ගයක ඉන්නේ. එදාට පින්නතුනි අපි දැන් කරන දේවල් අත්හරින්න ඕනේ නැහැ. එදාට අත්හැරෙනවා. අපි යමක් මේ දර්ශනේ නැතුව අත්හැරියොත් මොකද වෙන්නේ? මේ දර්ශනේ නැතුව අපි අත්හැරලා ගියොතින් අත්හැරලා ගියාට වඩා වේගයෙන් ආයෙ අරටින් අල්ලගන්න එනවා අපි. අල්ලගන්න නාවත් අපි අනේ මේක අත්හැරියක පාඩුවේ බලන්න මේ අවුරුදු 5 ගිය මේක අත්හැරලා වෙච්ච වැඩකුත් නැහැ ඊට වඩා හොඳයි මේක කරා නම් කියක් හරි හම්බ කරගන්න හරි තිබුණා කියලා. එහෙම ඊට පස්සේ බොහෝ දෙනෙක් හිතන්නේ මෙන්න මේ දර්ශනේ නැතුව සමහර දේවල් අත්හරින එක ගැන. සමහර අය මේ මහා පරිත්‍යාගයන් කළා. ඇතැමිට තමන්ගේ රැකියාව, තමන්ගේ ගිහි ජීවිතය, තමන්ගේ අම්මා තාත්තා මේ සියල්ලක් මත්හැරලා ගිහිල්ලා දර්ශනේ නැතුව අන්තිමට ගිහිල්ලා කරන්නේ ඊටත් වඩා අඩුපාඩුකම් සහිත ඊටත් වඩා අවිද්‍යාවේ ගිලිලා ඉන්න කාරණා ටිකක් තමයි බොහෝ දෙනෙක් සමාජය තුල දි කරන්නේ. ඒ නිසා හැම නොවනට නම් පිනතුනේ අපි මේ ධර්මඟ පිළිබඳව පැහැදිලි නිර්වෝල් අවබෝධයකින් අපි මේ ධර්මඟ යන්නට ඕන. ඒ ගමන් මා ගියාදී පින්නතුනි හැකිතාක් දුරට අපි ධර්මයෙන් පොහසත් වෙන්නට ඕන. ධර්ම කරුණු හැකිතාක් දුරට තමන්ගේ සිතේ පින්නතුනි දියුණු කරගන්න අපි උත්සාහ ගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ ධම්ම මාගේදී පින්නතුනි හැකිතාක් දුරට තමන් සත්පුරුෂ ධම්මලින් දියුණු වෙන්න. තමන්ගේ දෑතින්, තමන්ගේ කාලයෙන්, තමන්ගේ දැනුමෙන්, තමන්ගේ බුද්ධියෙන් හැකිතාක් දුරට අනිත්‍යගේ යහපත වෙනුවෙන් කැපවීම කරන්න. ඒ කරන්න කරන්න තමන්ට හොඳ ධර්ම දේශනා, හොඳ කල්යාණ මිත්‍රයන්, හොඳ විවේකී පරිසරයවල්, හොඳ රැකියා, හොඳ යහළු මිත්‍රාදී මේ හුඟ දෙයක් තමන්ට ලැබෙනවා මේ කරන පින් අමලානිසංස විදියට. එහෙම නැතුව හුඟක්ම ආත්මార్థකාමීව තමන්ගේ වැඩේ ගැන විතරක් හොයමින් ගියොතින් එතනත්තට දුර ගමනක් යන්න බෑ වෙනතුනි. එතනත්තට විවේකී උපහැර කාලයක් ඉන්න පුළුවන්. හැබැයිගේ ප්‍රඥාව දිනන ගමන මඟක නම් එතන නැත්නම් ගියා වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකයේ බෝසත්තුරු පිනුතුනි ඒ බුද්ධ දේශනා පෙරම්පුරා කාලයේ උන්වහන්සේලා බුදු වෙල විතරක් නෙවෙයි ලෝකෙ මිනිස්සු වඩගත්තේ. ඒ පාරමිතා පුරණ කාලෙම මිනිස්සුත් එක්ක විතරක් නෙවෙයි ඇතැමිට සත්‍යයක් කියලා ඉපදුණත් ඒ සත්තු එක්කත් වඳුරෙක් කියලා ඉපදෙච්ච කාලේ වටුවෙක් වෙච්ච කාලේ ඒ යහළුවත් එක්කත් පින්කම් කළා. ඒ ආපු ගමන් මගේදී දිගට මිදගෙන එක විටම මේ ධම්මග වඩමින් යා ගියා. ඇයි ඒකට හේතුව? ඔහු මේ සතර කර්මඵල ගැන අදහස් තිබුණා. මේ සතරෙන ගමනේදී තමන්ට උදව්පකාර කරපු අය, තමන්ගේ මෞද්‍යමාපියන් වෙච්ච අය උට ඔහු සියසින් දැක්කා. ඒ නිසා තමන් මේ හුදකලා ගමනක් ආධ්‍යාත්මික ගමනක් යන අතරේදී අනිත් පිරිසත් එක්කම සාමූහිකව ඒ ගමනට තමන් උපකාර සලසා ගත්තා. ඒ නිසා මේ ගමන් දෙකම අපට අවශ්‍ය වෙනවා. ඉතින් අපි සත්තාන සත්තඨාන සූත්‍රයෙන් සත්ත ජටිල සූත්‍රයෙන් අපි ඉගෙන ගන්න දේ බුදුහාමුදුරුවෝ එදා අපසරයතුමාට දේශනා කරපු පුද්ගලයන් බාහිර වර්ණයෙන් රූපයෙන් හඳුනා ගන්න බෑ කියන කරුණෙන් ආරම්භ කරපු මේ අපි සූත්‍රයයි මේ අපි ටිකෙන් ටික විස්තර කළේ. ඉතින් මේ කරුණ පිළිබඳව අපි ඉදිරියට තව සමස්තයක් කෙටියෙන් හඳුන්වන්න බලාපොරොත්තු වෙන ගමන් මෙතෙක් අපි සඳහන් කරන කරුණ වලට අදාළව පින්තුන්ට ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්නත් අපි අවස්ථාව ලබා දෙනවා. ගරු ස්වාමීන් වහන්සේ, ඉතින් ඇත්තෙම ඉතින් බුදුරජාණන් වහන්සේලා අතීතයේ පහළ සිටි බුදුහාඳුරොත් අනාගතයේ පහළ සිටි බුදුරජාණන් වහන්සේලාත් ඉතින් එකම අනුශාසනාවක් කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවක පිරිස වෙනස් වෙන්න පුළුවන්. නමුත් අනුශාසනාව කියලා කියන්නේ සම්බ පාපස්සකරණම් කුසල සුප සම්බදා සහිත පරිවදපන. මේක තමයි අනුශාසනය. එනිසා කුසලෙන් මිදෙන්න, කුණ්‍යාවි සංඛාර කරගන්න, ඒ වගේම අවිද්‍යාව දුරු වෙන විදිහේ විද්‍යාඥයන් යුතුව කැලස් දුරු වෙන විදිහේ සංඛාර කරන්න දස සංඥා වඩන්න. ඒක තමයි අනාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් හරි අපට මුණ ගැහෙන්නේ මෙයාත්ම භාවයේ උපරිම කැපවීම කරෝදී. උපරිම කැපවීම කියලා කියන්නේ මොකද්ද? දන් දීම විතරක් නෙවෙයි. පින්තුන් අහලා ඇති අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ බුදු ශාසනය පිරිහෙන කාලේ අර පර්වතයක් මුදුනට නැගලා භාවනා කරපු හත් දෙනෙක් ගැන බහලා තියෙනවනේ. ওই බාහිර දාරුචේරිය, පොක්කුසාති, කුමාරකාශ්‍යප හාමුදුරුවෝ ආදී ඒ හත් දෙනෙක් කියන එක්කෙනෙක් ආත්ම භාවයෙන්ම රහත් වුණා. එක්කෙනෙක් බ්‍රහ්ම ලෝකේ ගියා. අනිත් පස් දෙනා මේ කාලේ මනුස්ස ලෝකේ ඉපදුණා. ඒ අප්‍රමාදීව කටයුතු කරපු නිසා එයා ඉක්මනටම බාහිර දාරුචේරිය වගේ අය මාර්ගඵල ලැබුවා, රහත් භාවයට පත් වුණා. ඒ නිසා අතීතයේ සමීපතම බුදුරජාණන් වහන්සේ කෙනෙක් හරි සියසින් දැකලා ඉක්මනටම නිවන් දකින්න කැමැත්තක් තියෙනවා නම් මේ බුදු ශාසනය තුළ අප්‍රමාදීව ශ්‍රද්ධා ඉන්ද්‍රිය ධර්ම තියුණු කරන්න ඕන. ප්‍රඥා පාදක කොට පරිසම්පාදේ දැනුම ගැන හැකිතාක දුරට දැනුම අවබෝධය වැඩි කරගනිමින් අනිත්‍යතාවය හැකිතාක් ප්‍රකට කරගනිමින් ආයතන කුසලතාව ඇති කරගන්නට ඕන. ආයතන කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතනවල දක්ෂයක් වෙන්නට ඕන. ආයතනවල දක්ෂයක් කියලා කියන්නේ මොකද්ද? ඇහෙන් රූපයක් දකිනකොටම මේක මේ මොහොතේ දැක්ක රූපයක් නේද කියන එක හරියට කණ්ණාඩිය ළඟට යනකොට ඒ කණ්ණාඩියේ රූපය තමන් යන්න කලින් තිබෙන්නේ නැහැනේ. තමන් යනකොටම කණ්ණාඩියේ රූපේ නිර්මාණය වුණා පෙරපස නොවි හේතු රැසක එකතුවකින්. අන්නේ වගේමයි මේ හැඩ රූපයක් දකිනකොට, මේ කනට ශබ්දයක් ඇහෙනකොට, මේ නාසයට ගඳ සුවඳක් දැනෙනකොට, මේ ඉන්ද්‍රිය හයටම අරමුණු වෙනකොට, ඒ අරමුණු කලින් කොහෙවත් තිමිල මෙතෙන්ට ආව නෙවෙයි. මේ මොහොතේ මගේ අවිද්‍යාවේ ස්වභාවය අනුව මේ මොහොතේ හටගත්තු දෙයක් කියලා දකින්න. ඒ දකින දේ මුලින් අපි දකින්නේ ස්කන්ධ පංචකයක් විතරයි. හැබැයි ඒ ස්කන්ධ පංචකය හරියට නොදැන ගත්තොත් අවිද්‍යාව නිසා ඒ ස්කන්ධ පංචකය ඊළඟ මොහොතේ උපාදාන ස්කන්ධ පංචකයක් වෙනවා. උපාදානය ඇති වෙනවා. ඒ නිසා ඒකට බැස නොගන්න විදියට ඒක එකපාර අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් දකිනකොටම අපේ හිත බැස ගන්න රූපයක ඒක සාමාන්‍ය ලක්ෂණයක්. ඒක අපට එක මොහොතේම මේ බණ අහපු මොහොතෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ දර්ශනේ ඇති කරගෙන නැවත නැවතත් තමන් හිතන වාහනේ යන ගමන් රූපයක් දකිනකොට මේක දැන්නේද දැක්කේ, මේ සම්දයක් ඇහෙනකොටම මේක දැන්නේද වුනේ, හිතරි හිතවිල්ලක් එනකොටම මේක තැම්පත්වල හිතේ සිමුච්ච දෙයක් නෙවෙයි මේ මොහොත යනගත්ත නේද. හැම වේලාවෙම පිනතුනේ දකින්න පුරු වෙන්න මේක. ඇත්තම දැන් අපි සමාජයේ දැන් අපි අධ්‍යාපනය කියලා ගත්තත් බලන්න, දැන් හෝඩියේ පන්ති ඉන්න ළමයෙක් ඉස්කෝලට බාර දීපු දවසක 10 පන්තියේ ඉන්න ශිෂ්‍යයෙක් ඉගෙන ගන්න දේවල් පොත්පත් කියන උපකරණ දිහා බැලුවොත් ඒ ළමයා පිස්සු වැටේනේ. ඒ සාමාන්‍ය වෙල පන්ති ඉන්න ළමයා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධ්‍යායන වෙලාවේ නැත්නම් ලැබ් එකේ ඔබ ඉගෙන ගන්න කාලයේ පරිශන කරන විදිය දැක්කනම් ඒ ළමයා ආයි පිස්සු වැටේ. නමුත් පින්තුනි ඒ මට්ටමට එනකොට ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක එක දවසකින් දෙකින් ඇති කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි පළවෙනි පියවර තමයි සුතමේ ඥානය. අපි මුවා කාලේ කැප කරන්න ඕන නිර්වල් මනසකින් විවේක ඇති කරගෙන මාර්ගයේ යන්න නෙවෙයි අපි මහන්සි වෙන්න ඕන කලබල වෙන්න ඕන. අපි පළවෙනි පියවර තමයි මේක හරියට නිර්වල් කරගන්න මෙන්න මෙහෙම මාවතක් මේ තියෙන කියලා. ඒ නිසා තමයි සතිපට්ඨාන ගාමිනී මාර්ග ප්‍රතිපදාව තමයි මුල්ම අවස්ථාව. ඒ ප්‍රතිපදාව දැනගන්න එක. ඒක දැනගත්තු කෙනා යා දන්නව මේක තමයි දුක නිදහසීමේ මාර්ගය කියලා. හරියට යා බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ ගැන මේ අවබෝධය පිළිබඳව විශ්වාසය ඇති කරගත්තොත් මෙන්න මෙතෙන්ටයි ශ්‍රද්ධාව ඕනේ. මෙන්න මේ කියපු දේ ඇත්ත. මෙන්න මේක විතරයි දුක නිදහසන මාර්ගය කියලා දැනගත්තොත් එයා තමන්ගේ දරුවෝ ටික හදද්දී දරුවෝ ටික පාසල් එක්ක යන්නේ, තමන්ගේ ස්වාමි දියණියට බෙහෙත් ටික ගන්න එක්ක යන්නේ, තමන්ගේ වාහනේ හදන්න යන්නේ, තමන්ගේ රැකියාවට යන්නේ, ඒව කරන්න යන්නේ ඒ දේවල් ඔහුගේ ජීවිතයේ අවසාන ඉලක්කය කරගන්නේ නැහැ. ඔහු ඒව ජීවිතයේ යුතුයකම් විදිහට කරන ගමන් ඔහු දන්නවා සතුට රැඳෙන්නේ දුකේ නිදහස් වීම රැඳෙන්නේ මගේ දරුවා මත නෙවෙයි, මගේ රැකියාව මත නෙවෙයි, මේව මට එදිනදා ජීවත් වෙන අවශ්‍ය කරන උපකරණ ටික විතරයි. මගේ සැබෑ නිමුක්තිය තියෙන්නේ මේ දර්ශනය මත නේද කියලා තමන්ට හරියට මේ දර්ශනේ පිළිවඳව ප්‍රසාදය ශ්‍රද්ධාව ඇති වුණොත් බුදුහාමුදුර සඳහන් කරනවා ඒ ඇති වෙච්ච ශ්‍රද්ධාව මේ හම මස් නහර ඇට මිදුළු පසාරු කරගෙන ගිහිල්ලා මුළු ශරීරයටම හරියට කරන්ට් එක වැදුණා වගේ දැඩි උද්‍යෝගයක් හට ගන්නවා කියලා. මේක විතරයි දුක නිදහස්ීමේ මාර්ගය. අපට වෙලා තියෙන පින්තුණි මේක දුකේ නිදහසන මාර්ගය කියන එක ගැන හරියට අපට ශ්‍රද්ධාවක් නැතිකම තියෙනවා. අන්න ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තා නම් අපි දැනට යම් කිසි දෙයකට 60ක 70ක අවධානයක් තියෙනවා නම් ඒක පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ, බය වෙන්න එපා. දරුවෝ ඉස්කෝලේ නොගිහලා ගෙදර තියාගෙන භාවනා කරන්නේ නැහැ. දරුවෝ කලින්ටත් වඩා වේලාසෙන් ඉස්කෝලේ බස්සන නොගිහින්. බස්සල ඒකත් කරමින් ඒ 70කට එක 75ක් විතරක් කරගනිමින් තමන් මේ ධර්මයේ වඩන එක 80 90 දක්වා ඉහළට ගෙන යනවා. අන්න ඒ ගැන අපට ඇත්තටම සද්ධර්ම ශ්‍රවණිය තුලින් බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ මේ අවබෝධය ධර්මයේ ස්වාකාත බව සාදෘෂ්ටික බව පිළිබඳව අපේ ශ්‍රද්ධාවේ අඩුවම මේදී ඒ අඩුව සම්පූර්ණ වෙනවා නම් අපි මේ ගමන සඳහාවට කැප කරන්න බැරි දෙයක් නැහැ. අපි සියලුම දේවල් කැප ගන්නවා. ඒ නිසා මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච ප්‍රමාණයට අනිත් ඉන්ද්‍රිය ධර්ම ටිකත් අපේ වැඩෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේත් නැත්තා නාම රැකියාව කරනව නේද? තාම ඉස්කෝලේ යනව නේද කියලා තමයි හිතෙන්නේ. ඔව් ලෝක සම්මතීතේ ඒව කරනවා. කරන්නේ නැත්තේ නේ. ඔහු ඒව කරන ගමන් ඔහු හැම තැනදීම මානසිකව මනසින් මේ ධර්ම මාර්ගය ඉදිරියට යමිනි. ඔහුට පින්නතුනි විමුක්ත ආයතනය කියලා කියන්නේ නිවන් දැකීමේ දොරටුව කියන්නේ ඇස් දෙක වහගෙන භාවනා කිරීම විතරක් නෙවෙයි. ඔහුට සද්ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනය. ඔහුට ධර්ම දේශනා කිරීමක් විමුක්ත ආයතනයක්. ඔහුට ධර්ම සාකච්ඡාවක් විමුක්ත ආයතනයක්. ඔහුට ධර්ම සජ්ජායනයක්, ධර්ම විමසීමක් විමුක්ත ආයතනයක් ඔහුට. ඔහු සතර සතිපට්ඨාන ඉන්න කෙනෙක් නම්, ඔහු යම් තාක් මොහතක සිහියෙන් ඉන්නවා නම්, ඔහුට ඒ සිහියෙන් එන හැම මොහතක්ම ඔහු භාවනා වේවි. සතර සතිපට්ඨානයේ තුල ඉන්න කොට පේන තුනේ පැහැදිලිවම මහා සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන කරුණ ඔබ නිතර අහලා තියෙනවා. ඒ කරුණත් එක බලනකොට ඔබේ ජීවිතයේ උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම ඔබට භාවනාවට හසු නොවන අරමුණක් තියෙනවද? කටයුත්තක් තියෙනවද? ඔබ වැසිකිලි කැසිලි කරනකොටත් ඔබ භාවනාවෙන් ඉන්නේ. ඒකත් කායනුපස්සනාව. ඒ නිසා පින්නතනි අපිට බොහෝ වෙලෙ ලෝකේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. බොහෝ දෙනෙක් මේ ධම්ම මඟ ගැන එකාටකින් හරි ඇසීමක් නැති නිසා, අනිත් අතින් අහපු දේ ගැන ශ්‍රද්ධාවක් නැති නිසා, අනිත් පැත්තෙන් ඒ ආන දේසා කලින් අහපු දේවල් ගැන වෙනස හඳුනාගන්න බැරි වීමක් කියන මෙන්න මේ කරුණ නිසා අපි හැම තැනටම දුවදුව බලනවා මොකද තියෙන්නේ කියලා. අන්තිමට අපේ කාලය ගිහිපෙව විතරයි තියෙන්නේ. ඒ නිසා අපි උපරිම දක්ෂ වෙන්නට ඕන කොහෙන් හරි කෙනෙක්ගෙන් කියන මෙන්න මේ දර්ශනීය නිසිලස ප්‍රකාශ වෙන ධර්ම දේශනා තියෙනවා නම් ඒව හැකිතාක් දුරට අහන්නට ඕන. ඒව අහන්න අහන්න තමයි මේ ගමන තමගේ සාර්ථක වෙන්නේ. ඒ නිසා අපි එක්මිට මහන්සි වෙලා වීරිය ඇති කරගන්න එක නෙවෙයි කරන්න ඕන. ඒ වීරියට ප්‍රධාන පදනම වන මෙන්න මේ ගමන මඟ ගැන හරි දැක්මක්, දර්ශනයක් අපි ඇති කරගන්නට ඕන. එහෙම දර්ශනයක් නැතුව අපි ඇති කරගන්න උත්සාහය පින්නතුනි නිකරුණේ කාලේ නාස්ති වීමක් විතරක් වෙනවා. අපි මේ දේවල් කරන්නේ පින්නතුනි ලෝකෙට පේන්න නෙවෙයි. අපි මෙච්චර දින ගානක් භාවනා කරන කෙනෙක් කියලා ලෝකෙට පෙන්නන්න නෙවෙයි අපි මේව කරන්නේ. අපිට කොච්චර පෙන්වුවත් වැඩක් නැහැ පින්නතුනි. අපේ හිතේ තියෙන කෙලෙස් ටික ඇති නම් අපිට මේ මොකක්ද කරන්න දේවල් එහෙම වැඩක් නැහැ. එනිසා අවසාන ප්‍රතිඵලය තමයි තමන්ම විමස විමස බලන්න. තමන්ට කලින් ඇතිවෙච්ච ලෝභය දේශය විතරක් නෙවෙයි, තමන්ගේ මෙන්න මේ අතීත අනාගත අරමුණු වල හිත බැස ගන්න ගතිය, අවිද්‍යාවෙන් හිත බැස ගන්න ගතිය තමන් මේ ආපු ගමන් මගියේදී අඩු වුණාද වැඩි වුණාද කියලා ටිකෙන් ටික බලන්න. ඒ නිසා ධර්මය ගැන ඕපන එක දෙයක්. ධර්මය ගැන තමන් වෙතම පමුණුවාගෙන ප්‍රතිඵල බලන්න ඕන දෙයක්. ඔව්, හත්තාලවක කියන්නේ ඇත්තම බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ශ්‍රාවකේ මේ පින්නතුන් දන්නේ ඇති මම හිතන්නේ. හත්තාලවක කතා මතකද? නෑ, ආලවක නෙවෙයි. ඔව් ගැන වාක් තොරතුරු නම් මම දන්නේ නෑ. ඇත්තම මම හිතන අනතුරකට පත් වෙන ගිහිලා පස්සේ බේරිච්ච කෙනෙක් මට මතක විදියට හත්තාලවක අනාගමච්ච ශ්‍රාවකෙක් විදියට සැලකන්නේ. බොහෝ එච්චර ප්‍රසිද්ධම නැහැ. ආනන්ද හිමි සිටුමා වගේ අය වගේ ඉතර ප්‍රසිද්ධ නැහැ. නැහැ, හුඟා ප්‍රසිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් පොවිඩනේ. හුඟාක්ම දක්ෂය ප්‍රසිද්ධ වෙන අඩු සාමාන්‍යයෙන්. ඒක තමයි හැටි. එතකොට මේ හත් දැන් කුජුතරා වගේ අය රූපෙනුත් අස්තරණ කුදු කෙනෙක් නියැත්තෙම. ඒ වගේ ජනප්‍රිය වුණ ආඩු වෙනම තාත්‍යහතන ගමන් මාගේදී බුදුහාඳුරෝ ආදර්ශිත ගත්ත. මම ඊළඟ දවසේ බලන්න මම තොරතුරු හොයලා බලන්නම්. මං අර සමහර දේවල්ට ඇත්තෙම අර පුද්ගල ගැන තොරතුරු මේ තොරතුරු මම දන්නවා අඩුයි ඇත්තෙම. හොයාගන්න පුළුවන් කරුණ ටික බලමු අපි. වෙන සම්පූර්ණ විස්තරයක් බලගන්න පුළුවන් ප්‍රොකානියම්ස් කියලා අර මල්ලසේකර මහත්තයගේ ප්‍රොකානියම්ස් කියලා පොතක් තියෙන එක බොහෝ විට ඇතිස්ත. ඔය ඇති ඇත්තෙම ශ්‍රාවකයෝ ඉන්න අසුමහා ශ්‍රාවකයෝ වගේ ඉන්න තැන්වල බොහෝ තැන්වල ඇති. මොකද අසුමහා ශ්‍රාවකයන්ට ස්වාමීන් වහන්සේ ඉතරක් නෙවෙයි ගිහි ඇත් ඉන්න එක. ඒ ශ්‍රාවක පිළිසතෙන්. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නක් තියෙනවා මේ ඔය වහන්සේගේ අර වාහනේ නැගලා ගමන් යන ගමන් මගේ දර්ශනේ හරි වැදගත්. දැන් මේ රේණුකාණී කඳුරුමල හාමුදුරුවන්ගේ විපස්සනා භාවනා මේ පොතේ දැන් මේකෙන් මම සඳහන් කරන්නේ ඒ යන ගමන් වගේ යම් යම් සලකුණු තුන්වහන්සේ විස්තර දැන් ඔය දර්ශන මාර්ගයේ විස්තර කරනවා. ඒ කියන්නේ මොකද චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ගිහිල්ලා ඊට පස්සේ බංගාණු දර්ශන ඥානයේ ඉන්ද්‍රියෙකේ දර්ශන මේ අනිත්‍ය මෙදී කරනකොට ඊය දර්ශන ඥාන ඇති වෙන්නේ. ඒ ගමන් මගේ යම් යම් සලකුණු විස්තර කරනවා. ඒක කොයිතරම් දුරට වැදගත් ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තෙන්ම දැන් අපේ දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරද්දී දේශනා කලේ බොහෝ විට ඒ ශ්‍රාවක පිරිස අනුව තමයි කරුණ දේශනා කලේ. ශ්‍රාවක පිරිස හුඟා බුද්ධිමත් නම් බුදුහාඳුර ඉතාම කෙටියෙන් බණ කියන්නේ. බුදුහාඳුරෝ කෙලින් ප්‍රඥාවට අදාළ කාරණා කියනවා. දැන් බාහ්‍ය දාරු කිරට එහෙමයි කිව්වේ. කෙලින්ම ප්‍රඥාව වැඩෙන විදිහටම ආයතන නිරෝධයටම හිත තිබ්බ දිට්ඨිය දිට්ඨමත් නම් කියලා. ඒකම තවත් එකක් විස්තර කරන තැන්වලදී ඇතැම් විට කිව සමථ දර්ශනා වඩන්න කියලා. ඒ වගේම තවත් තැනක තියෙනවා ආදි සීල ආදි චිත්ත ආදි ප්‍රඥා වඩන්න කියලා. තවත් තැනක තියෙනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා. තවත් තැනක කියනවා ස්කන්ධ පංචකය සමුදය වායයෙන් බලන්න කියලා. තවත් තැනක කියනවා ඒ ස්කන්ධ පංචකයම සමුදය වාය අස්සාද ආදීනව නිස්සරණ හැටියට බලන්න කියලා. තවත් තැනක කියනවා ඒ ස්කන්ධ පංචකයම හත්ආකාරයට බලන්න කියලා සත්පටාන සූත්‍රය. තවත් තැනක කියනවා ආයතන හයගෙන දස්සයක් වෙන්න කුසලතාව ඇති කරගන්න කියලා. තවත් තැනක කියනවා සත්බොජ්ජංග වඩන්න කියලා. ඒ වගේම තවත් තැනක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. තව දැනක් කියනවා නවමහා විසුද්ධි වඩන්න කියලා. නවමහා විදර්ශනාව. තව තැනක කියනවා සත්‍ය විසුද්ධිය වඩන්න කියලා. තවත් තැනක කියනවා දස සංයෝජන දුරු කිරීම සඳහා දස සංඥා වඩන්න කියලා. තවත් තැනක කියනවා සත්පුරු ශාස්ත්‍රීනම් පටන් ගත්තු කරුණු 10ක් ගැන කියනවා අවිද්‍යාව දුරු කිරීම සඳහා අවිද්‍යා සූත්‍රයේ ඒ කරුණු 10 වඩන්න කියලා කියනවා. තවත් තැනක කියලා තියෙනවා ආයතන 12 ගැන දක්ෂයක් වෙන්න කියලා. තවත් තැනක කියනවා ධාතු 18 ගැන දක්ෂයක් වෙන්න කියලා. තවත් තැනක කියනවා 37 බෝධිපාක්ෂික ධර්ම වඩන්න කියලා. මෙන්න මේ වගේ පිනතුනේ ඕඩියන්ස් එක අනුව ඒ තැන්වල අනුව බුදුහාමුදුරුව අදාළ පුද්ගලයාගේ මානසිකත්වයෙන් බලලා ඒ බණහපු කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම කොයිතරම් සතරේදී වඩලද කියලා බලලා ඒ ඉලක්කයම බණ කියලා තියෙන බුදුහාමුදුරුව. නමුත් අද කාලේ අපට එහෙමයි නැහැ. අපිට තියෙන්නේ වාග් ධර්ම දේශන අහන්න වෙනවා අපට. අහලා අපට ගැළපෙන එක තෝරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපට වාග් ධර්ම දේශන අහලා තිබීම වැදගත් වෙන්නේ. දැන් අපි මෙතන ඉඳලා ලොස් ඇන්ජලිස් වලට යන්න දාන්න එක පාරක් විතරයි නම් අපට ඒ පාරේ ට්‍රැෆික් එකක් තිබුණොත් අපට විකල්පයක් නැහැ. නමුත් අපි ලොස් ඇන්ජලිස් වලට යන පාරවල් කීපයක් දන්නවනම් එක පාරක ට්‍රැෆික් නම් අපිට තව පාරකින් යන්න පුළුවන්. අන්නේ වගේ තමයි වැඩිපුර ධර්ම දේශනා අපි අහලා තියෙනවා නම් අපිට වාසිය තියෙනවා හැම තැනදීම මඟ සලකුණු බලමින් යන්න පුළුවන්. එතකොට ඉහළම ප්‍රඥාවන්ත කෙනාට මඟ සලකුණු අවශ්‍ය නැහැ. දැන් කෙනෙකුට කිව්වොතින් මේ අපි කියමු දැන් මෙහි ඉඳන් අපි කියමු යම්කිසි කෙනෙකුට මේ අපි කියමු සැක්‍රමෙන්ටෝ යන්න කියලා. අපිට කෙලින්ම කියන්න පුළුවන් මෙතන ඉඳන් 5 freeway එකට දාන්න කෙලින්ම යන්න කියලා කියන්න පුළුවන් සැක්‍රමෙන්ටෝ. තව කෙනෙකුට කියන්න පුළුවන් මෙතනින් මේ 210ට දාන්න එතනින් 180 ගන්න ඊට පස්සේ 5 එක ගන්න ඒක 5 එකේ හැතැම් 250ක් යන්න නැත්නම් ඒකෙන් යව තව freeway junction එකක් තියෙන එතන යන්න. ඊට පස්සේ යනකොට අයිනෝත් එකට යන්න අයිමුදයිනේ යන්න වෙලෙවෙනවා. එම පාලම් මෙන්න මේ පාලම් ටිකක් තියෙනවා එතන යන පාලම් ටික දකින්නකොට ඔබ දාන්න ෂුවර් කරගන්න. අන්න මේ බේ බ්‍රිජ් එකේ තියෙනවා. ඔන්න ඒකෙන් යන්න හැම කීයකේ කියන්න පුළුවන් අපට. එතකොට දැන් එයා එතකොට දැන් යාට අච්චර බුද්ධියක් නැහැ. එයාට මග මේ මග අතරමං නොවන විදියට අරවත් බල බල යන්න පුළුවන් එයාට. මේක වාසියක් තියෙනවා. වාසියක් තියෙනවා කියන්නේ එතකොට යා නොමග යනවා නම් දන්නෝ. දැන් ඒකම තමයි සත්‍ය සුද්ධි කාංකා විතර විසුද්ධිය කියලා කියන්නේ. එතකොට මග නොමග ගැන නිතර සංකේය කරමින් යන්නේ. එතකොට ඒ වගේ හොවා දැනුම තියෙන එක වටිනවා. විශේෂයෙන් අද වෙන කාලේ කිවදිට අපි වැනි අයට එහෙම පුළුවන් තරම් අහලා දැනගෙන තියෙන තරමට වටිනවා. හැබැයි නිතරම වැදගත්ම දේ තමයි ඒ මොනව දැනගත්තත් මග සලකුණු ඊට සමාන මග සලකුණු තවත් පැතිවලට තියෙන පුළුවන්. දැන් උදාහරණයක් ඇටින අනුරාධපුරේම ඔබ ගියොත් අනුරාධපුරේ නගරයේ ගියෝදීන් තැන හොයාගෙන යන්න එච්චර ලේසි නෑ. ඇයි ඒකට හේතුව? එක වගේම හතර මහන්දි ගානක් තියෙනවා. වාහන වලට පාර වාරයෙන් අනුරාධපුරේ ගියොත්. හොඳට දැනගෙන ඕනේ යන්න. ඒ නිසා පින්නතුනි මේ යන ගමනේදී සමහර දේවල් නියම මාර්ගයේවත් තියෙනවා, වැරදිවක් තියෙනවා. දැන් මානසික තෝරගන්න ගත්තොත් දැන් අපි කියමු කැමැත්, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශනා කියන එක. ඒතොර ඡන්ද කියන එක හොඳ පැත්තක් තියෙනවා, අකුසල පැත්තක් තියෙනවා. විරිය කියන එකත් එහෙමයි. විමර්ශනා කියන එකත් එහෙමයි. දැන් මේ වගේ කරුණු දැන් ඡන්දය කියන එක සතරගති වල ඡන්ද දේශ බය මොහ කියලා තියෙනවා. ඒතොර ඒකට තියෙන කැමැත්ත, කැමැත්තෙන් අගතිය යන එක. නමුත් මෙතන කියන්නේ කැමැත්ත මේ උද්‍යෝගය ඇති කරගෙන මේ පැත්තේ යන්න කියන එක. ඒතොර එක වගේ ලක්ෂණ දෙපළකට සම්බන්ධ වෙන ඒවා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් අභිධර්ම විදියට ගත්තොත් එම් ප්‍රකීර්ණක සිත්. නැත්නම් සම්බජිත සාධාරණ හිත්. ඒම අනිත් සිත් තුනට පොදුයි. ඇතැමිට කුසල අකුසල දෙපැත්තටම යන්නේවත් තියෙනවා. එතකොට Tamanට හරියට ඒ ගැන මඟ සලකුණු දැනගන්නට ඕන. ඒ දැනගැනීමේ ප්‍රධානම process එක තමයි පරිසම්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධර්ම ගැන එන්න එන්නම පැහැදිලි දැනුමක් තියෙනට ඕන. අන්න ඒ දැනුම වැරදුනොත් තමයි අපිට මඟ සලකුණු සමාන මඟ සලකුණු දැකලා වෙනත් තැන්වලදී අපි රැවටෙනවා. දැන් බෙහෙතක් හොයාගෙන කැලේකට යන කෙනෙක් එක සමාන බෙහෙත් වර්ග තියෙනවා තියෙනවා. සමාන කියන්නේ සමාන කොලේ වගේ තියෙන සමහරව තියෙනවා. ඒකට အရင် බලල විතරක් බෑ. සමහර බෙහෙත් නැහැට ලංකලත් බලනවා. සමහරදී අතින් අල්ලලත් බලනවා. සමහරදී කැමිටි මහමඩ වගේ ගාලා කසනවාද කියලා බලන්න තොන පෙරක්. ඒක සමහර ඒවා එකම බෙහෙත එක කොලේ කසන්නේ නැහැ. සමහර එක කසන නියම බෙහෙත. අන්නේ වගේ එකකින් විතරක් අපිට බලන්න බෑ. එතකොට අපි අනෙතින්දි තමයි විමර්ශන බුද්ධිය තියෙන්න ඕන, හොඳ සුතමේ ඥානයක් තියෙන්න ඕන, කල්‍යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන. ඒ සියයටම වඩා තමනුත් මේ මගේ පංච නීවරණ දුරු කරගන්නේ ඉහළට යන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් අපි හැමදාම තරග විතරග කර කර ඉන්නවා. අඩු ගානේ මෛත්‍රී භාවනා විනාඩි 10ක්වත් වැඩලවත් නෑ. නීවරණ ටික හැමයි. නීවරණ ටික දුරු වෙන තමයි අපට මේ දහම් මගේ හොඳ මඟ සලකුණු ටික විවර වෙන්නේ. සමාහිතෝ වික්ඛේ යථාභූතං පජානති කියන්නේ මේක ඇත්තෙම. දැන් මේ දර්ශනේ නැතු යන කෙනෙකුට නීවරණ දුරු කරන්න පුළුවන්. නමුත් යථාභූත ඥාන දර්ශනේ නැහැ. මේ දර්ශනේ තිබුණත් නීවරණ අඩු කරනකම් යථාභූත ඥාන දර්ශනේ පහළ වෙන්නේ නැහැ. එතකොට මේ දෙකම අවශ්‍යයි. එක පැත්තකින් දැනුම අවශ්‍යයි. ඒ දැනුම මගෙන් ඉදිරියට යන ගමන තමයි පංච නීවරණ දුරු කර ගනිමින් හිත තැම්පත් කර ගනිමින් ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕන. යනකොට තමයි මේ ගමන් මගේ සලකුණු ටික අපට පේන්නේ. ඒ සලකුණු ටික පේන්නේ අහපු දේවල් ටික සම්පයා කර කර බලන එක විතරක් නෙවෙයි. ඒ අහපු දේවල් Taman ගමන් මගේ යමින්ම තේරුම් ගන්නට ඕන. ඒ නිසා අපි ගමන් මගට තොරතුරු ගැහුවොත් මෙහෙ මැප් එක බලලා මෙතනයි ජංක්ෂන් එක, මෙතනයි පාරම කිය කිය බල බල හිටියට හරියන්නේ නැහැ. අපි පටන් ගත්ත තැනම ඉන්නේ. ඒ නිසා මේ මැප් එකත් අතේ තියෙනට ඕන, ගමන යන්නත් ඕන, දෙකම කෙරෙන්න ඕන අපි. වෙනුත්‍රි ප්‍රශ්නයක් අහන උද්දච්ච කුක්කුච්චය කියන්නේ මොකක්ද කියලා. දැන් මේ පංච නීවරණ වල එක අවස්ථාවක් මේ උද්දච්චය කොහොමද අපි කියන්නේ විස්තර කරන්නේ? හා උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවයනේ. කුක්කුච්චය කියන්නේ මේ වචන දෙක නම් මඩ පොඩක් වෙනවා. මේ උද්දච්ච කුක්කුච්ච කියන ඇත්තෙම සංයෝජන දෙකක්, මේ ඇත්තෙම මේ කෙලෙස් හිතේ ස්වභාව දෙකක්, මේ අකුසල විතරක දෙකක්. උද්දච්චය කියන්නේ නොසන්සුන් භාවය, සිත නිතරම සෙලවෙන ගතිය කියලා අපි කියන්නේ කුක්කුච්චය. සායි විචිකිච්ඡාවනේ, කුක්කුච්ච කියන්නේ විචිකිච්ඡාවනේ. අතර කැරක් කියන්න පුළුවන්ද කියලා? එයා ගන්න දන්නවයි කියලා වගේ. ඔව්, ඒ උද්දච්චය කියන එකක් කියනවා. ඔව්, ඒ කියන්නේ තමන් උසස් කොට සැලකීම මාන්නයට යන එකක් කියන ගැත්තෙම. අපේ තමන් උසස් කොට සැලකීම කියන ගැත්තෙම අපේ උද්දච්චේ හරි උද්දච්ච කෙනෙක් කියලා අපි කියනවා. ඒ කියන්නේ නැත්නම් මේ මාන්නයට කියන වචනයක් ඇත්තෙ මේක. උඩඟු බව කියලා කියනවා. උඩඟු බව. දෙකම එකට ගන්න සම්බන්ධ නොසන්සුන් බව කියලා. ඇත්තම මේ සංයෝජන දෙකක් මේක. ඇත්තම දැන් ඔය අපි ධර්මයේ දෙකක් විදිහට කියන්නේ උද්දච්චය, කුක්කුච්චය, තීනමින්ද වෙනම යන්නේ. ඔව්. සමාන ලක්ෂණ තියෙන ඇත්තම හිතේ විසිරුණු භාවයෙන් දෙකම සමානත්වයක් තියෙනවා. සාමාන්‍ය අපි විස්තරේ කරොත් හිතේ විසිරුණු භාවය තමයි. ඒ කියන්නේ එක හිතේ කර්මකට ફોકસ කරගන්න බැරි ගතිය. සැකයට කියන්නේ විචිකිච්ඡාව කියනවා. සැකය කියන්නේ බුද්ධ ආදී අට තැන ගැන අතීත අනාගත ගැන ඒව සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. උද්දච්චය කියන්නේ සිතේ විසිරුණු භාවය කියන එක නොසන්සුන් බව කියන එක. හිත හරියට තැනකට ફોકસ කරගන්න බැරි ගතිය. මයින්ඩ්ෆුල්නස් එකේ ඔපොසිට් එක. ඒකට තමයි ඇත්තම අපි ස්ටිකෙන් ටික හිතේ කර්ම වලට තියා ගනිමින් මේ හිත අතීත අනාගතයට දුවන ගතිය අඩු කරන්නේ ඒක. නිතරම අපේ හිත ඇත්තෙම හිතයි ඒ හිතෙන් යන සිහියයි දෙක දෙපැත්තකට කොයි වෙලෙත් යනවා. අන්නේ දෙක එකට එකතු කිරීම තමයි භාවනාදි කරන්නේ. ඒ කියන්නේ දැන් තමන් කරන දේ ගැනම සම්පූර්ණ අවධානයකට පත් වීම තමයි භාවනාවෙන් කරන්නේ. දැන් අපි ගාථාව කියද්දී වුණත් ඇතැම් විට අරණිමෙත සූත්‍රයේ කියන්නේ වචන ටික කියනවා. නමුත් gedara ගැනත් හිතනවා, හිත වැඩට යන එක ගැනත් හිතනවා, හිත හිතනේ කරන්නේ. වචන ටික කියවෙනවා. නමුත් දෙක එකට යන්නේ නැහැ අපේ. එතකොට සතිය කියලා කියන්නේ මේ දෙකම එකට ගන්න එක. හිතයි සිහියයි දෙකක් ඇත්තෙම. සිහිය කියන්නේ චෛතසිකයක්, සිත කියන්නේ සිත. සිතේ ඇති වෙන චෛතසිකයක් තමයි සති කියන්නේ, සති චෛතසිකය. ප්‍රඥාවත් හිතේ ඇති වෙන චෛතසිකයක්. හිත කියන එක වතුර වගේ හරියට. ඒ හිතට එක එක දේවල් මිශ්‍ර කරනවා වගේ වතුරට කෝපි දානවා, තේ දානවා වගේ තමයි චෛතසික කියලා කියන්නේ. තොටි වෙන චෛතසික දෙපනසක් තියෙන. ඒ දැන් ප්‍රඥා චෛතසික කියන්නේ අපි ධර්මයේ අමෝහ කියලා කියන්නේ ඒක. තොටි ප්‍රඥා චෛතසිකේ ප්‍රවේදම් වාක් තියෙනවා එකක්ම නෙවෙයි. ඒ ප්‍රඥාව සාමාන්‍ය මට්ටමේ ඉඳලා ලෞකික ප්‍රඥාව ඉඳලා මාර්ගඵලලාභී මට්ටම් ඉඳලා ටිකෙන් ටික නාම රූප එන්නෙන්නම ඉහළටම අවබෝධ කර ගැනීම රහත් භාවයේ දක්වාම යනවා ඒක. ඒක උපරිමයේ තමයි රහත් භාවය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රඥාවේ අපි එක එක මට්ටම් වලින් අපි විතරක් නෙවෙයි සාමාන්‍ය සෝවන් දෙන්නෙක් ගත්තා සෝවන් දෙන්නෙක් ගියත් ප්‍රඥාව වෙනස්. ඒක සමාන නෑ. ඒකයි. ඒක සසරෙන් ගේන ප්‍රමාණකුත් තියෙනවා මේ ආත්ම භාවෙදී දිනු කර ගන්නවා අපි. ඒක එකතු කර ගන්නවා. ඔව් ඇත්තෙ මේක ඒක රාශි වීමක් කියලා නම නෙවෙයි ශක්තියක් වැඩි වීමක් වෙන්නේ. දැන් අපි කිමු දැන් අපට දැන් ඔබතුමීට වෛද්‍යවරු කිය පුළුවන්. ඊට පස්සේ ඩ්‍රයිවර්ුත් පුළුවන්. ඊට පස්සේ අපි කියමු දැන් තවත් උයන්නත් පුළුවන්. හරි එන්න එන්නම හැකියාව ටික වැඩි වෙනවනේ. අන්න ඒ වගේ තමයි ස්කිල්ස් මේවා. මේ ස්කිල්ස් වැඩි වෙනකොට ඒ තැනට අපි ෆේස් කරන්න අපි පුරු වෙනවා. අපේ පර්සනලිටි වැඩි වෙනවා. ප්‍රඥාවෙන් කරන්නේ ඒකයි. ප්‍රඥාව දිනු වෙන දින එක ස්කිල් එකක්. ඒකත් එක්ක අපි බාහිරට ප්‍රතිචාර දක්වන අපි දක්ෂ වෙනවා. මොකද දක්ෂතාවය බාහිර රූපය තුල එන්න එන්නම බැස ගන්න ගැටි අඩු වෙනවා මේ ප්‍රඥාවයි. ඒක තමයි මේ අපි කරගන්න ස්කිල් එක. දක්ෂතාවය. ඒක කොහෙවත් තැම්පත් වෙලා නැහැ. දැන් අපිට වාහන පදවන්න පුළුවන් එක වාදින දෙයක්වත් නෑනේ කොහෙත් නැගේ තැම්පත් වෙලා. නැගේවත් නෙමෙයි හිතේවත් තැම්පත් වෙලා නැහැ ඇත්තෙම. ඒක අපේ ශක්තියක් ඇත්තේ. මේ ශක්තිය ඒ මොහොතට අපේ ඒ හේතු ටිකත් එක්ක නිර්මාණය වෙනවා. කර්මයෙන් ගේන පැත්තකුත් තියෙනවා. මේ ආත්මයේදී අපි දිනු කරන පැත්තකුත් තියෙනවා. කර්මයෙන් යම් ප්‍රමාණයක් ගේනවා. හැබැයි කර්මයෙන්ම අපි දාසයන් වෙන්න ඕනේ. කර්ම චක්‍රේ ජය ගන්නෑ ධර්ම චක්‍රේ තියෙන්නේ. ඒ නිසා කර්මෙන් කරපු යහපත් පැත්තක් තියෙනවා. සසර කරපු අකුසල් පැත්තකුත් අපි ඉතුරු වෙලා තියෙනවා නැත්තේ නෑ. හැබැයි එහෙම තිබ්බට අපි නිරයට යන තරම්ම කර්ම ඉතුරු වෙලා නෑ අපි. එහෙම තිබ්බනම් අපි මෙහෙ රැඳෙන්නේ නැහැ. එහාට ගිහිල්ලා ඒ විපාක විඳලා තමයි මෙහෙ ඇවිල්ලා ඉන්නේ. ඒත් මෙතෙන්දී අපට ඒ ඉතුරු වෙච්ච කර්ම ටික අනිත් ධර්ම චක්‍රේ මැඩවන්න පුළුවන්. අපි නිතරම කියන අර ගෙදරක පොළ ගොඩක් තිබුණාට මා අවුරුද්දක එකතු කරපුවේ ඒ අවුරුද්දක් කියන්නේ පොළ ගොඩක් කරන්න අපිට. ඒකක් කරන්න දවසෙන් පුළුවන් සමහර විට. ආනතර කර්ම හැර නියති මිත්‍යාස්තිය හැර අනෙක් කර්ම අපේ කොපමණ තිබුණත් අපට මේ ධර්ම චක්‍රයෙන් සැලිත ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒකට ප්‍රඥා චෛතසිකය තමයි ප්‍රබලම චෛතසිකය. ප්‍රඥාවැත්තෙම දියුණු කරගැනීමේ යන්නේ ප්‍රඥා විතරක් නෙවෙයි ඇත්තෙම ප්‍රඥාවත් එක්කම ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම යනවා සද්ධා ඉන්ද්‍රිය ධර්ම ඔක්කොම යනවා ඒතරක් නෙවෙයි කවුරුත් එක්ක අපි ද්වේෂය දිනු කරගන්නවා නම් ඒවත් ඒත් එක මන ගැතියක් තියෙනවා. ඒතරක් නෙවෙයිද දැන් අපිට හැම මේ ආදී ටිකත් ඔක්කොම එකට ආපු අය තමයි. සමහර තමන් ඉතාලම සුරතියට ආදරයට ඇති කරන බල්ලෙක් ඉන්නවා නම් ගෙදර ඒ සතරක් මේ සම්බන්ධයක් තියෙනවා. ඒක අපේ මේ රූප සම්පත්තියටත් ඒ අංශ මට්ටමකින් බලපාලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයේ නොවිතිච්ච තැනක් නැහැ ඇත්තෙම තමන් කරන රැකියාව. තමන් ඉන්න ප්‍රදේශය, තමන් ඉන්න දරුවා මේ බොහෝ දේවල් තමන් හිත ලැබිච්ච වෘතිය තමන් ඉන්න රට මේ බොහෝ දේවල් පිටුපස්සේ කර්මයේ සුවිශාල බලපෑමක් කරලා තියෙනවා. හැබැයි අපට පුද්ගලයන් වශයෙන් දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ ඒකයි දැන් මේ චුල්ල කමිබංග සූත්‍රය දේශනා කළේ මේ ලෝකයේ සත්‍යයන් අතරේ වෙනස් සත්‍යයක් තියෙනවා. බුද්ධිමත් වශයෙන්, දුෂ්ප්‍රඥ වශයෙන්, නිරෝගී වශයෙන්, සුවපත් වශයෙන් මේ ආදී වෙනසක් තියෙන්නේ කම්මස්සත්ත්‍ය විභජිතය දිහා කියන පණිපුතාක විදිහට කර්මෙන් තමයි වෙනස ලබා දීලා තියෙන්නේ. වෙනසක් ලෝකේ තියෙනවා. හැබැයි යතරේ අපි හුඟක් වාසනාවන්තයි. ඒ කර්ම චක්‍රයෙන් හොඳ පැත්තේ උපරිම අපි මේ අවස්ථාවේ ලබලා තියෙන්නේ. ඒ නිසා අපට ඒ කියන්නේ බුදුවරේ මුණ ගැහිලා මේ ධර්මය අහන්නට වාතාවරණය පසුතලිය සකස් වුණා කියන්නේ අපි 75% විතරම ජයග්‍රහණය කළා තියෙන්නේ. ඒ නිසා අපට ඇතැම් විට අපි ඇස් දෙක අන්ධ වුණත් අපට හොඳ බුද්ධිය තියෙනවා නම් කන් දෙක ඇහෙනවා නම් ධර්මය අහන්න අවස්ථාව ලැබෙනවා නම් අපට ජීවිතේ වාද්‍යවල ජය ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ සඳහා සද්ධර්ම ශ්‍රවණය, කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම තමන්ගේ ළඟ අවංක බව, බුද්ධිමත් බව මේ ආදී කරුණ තමන්ගේ ළඟ තියෙනට ඕන. සූච බව මේවත් එක තමයි ඉදිරියට යන්නේ. එහෙනම් ප්‍රධානම දේ තමයි අවංකව තමන් ඉන්න තැන තේරුම් ගන්නට ඕන. තමන්ගේ අඩුපාඩු තමන්ම අයින් කරන්න ඕනේ කමන්නේ. තමන්ම තමන්ගේ අඩුපාඩු මේ කෙලෙස් තමන්ගේ ළඟ තියෙනවා. මේ ආදී කරුණු වලින් තමන් ඒව තේරුම් අරගෙන ඒව දුරු වෙන්න උත්සාහ ගන්නට ඕන. ඒ වගේම ධර්මයේ ළඟදී පින්න තුනේ අපි පුළුවන් තරම් ධර්මයට ගරු කරන්න ඕන. මොකද අපි ධර්මය අහන කෙනා, ධර්මය කියන කෙනා අපිට වඩා අධ්‍යාපන සුසුම් අඩු කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි ධර්මය ඉගෙන ගන්නේදී සමහර අපි ගුරුවරු වශයෙන් සමාගත්තු අපේ වැඩිහිටි සමහර ධර්මය දන්න හාමුදුරුවෝ නැත්නම් අපි තරම් අධ්‍යාපන සුසුම් ගන්න පුළුවන් නෙවෙයි. අපි තරම් වෘතියෙන් ඉඳි කිපයි නෙවෙයි. නමුත් අපි නිවාඩු දාගෙන අපි ගිහිල්ලා බණ අහන යන අතරේ ගියාට පස්සේ බණක් කියන්නේ නැහැ, ධර්ම සාකච්ඡාවක් කරන්නේ නැත්නම් බෑ කියනවා. අපි ආයෙනවා, එහෙම තමයි ඇත්තෙන්ම. කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහුනාම තමන් දැනගන්න ඕන, තමන් දක්ෂ වෙනවා, තමන්ගෙන් ප්‍රයෝජන ගන්න. මොකද ඒ අය තමයි අපිට බලෙන්ම දෙන්නේ නැහැ. අපට උනන්දුව තියෙනවා නේද? අනිත්‍යය තමයි අපේ කැපවීම, එයාට පේන්නත් ඕන. ඒ ඔක්කොම එකට තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ප්‍රධානම දේ තමයි මේ ආපු ගමන මගේදී කල්‍යාණ මිත්‍රයන් හඳුනා ගන්න තමන්ගේ පැහැදිලි දක්ෂතාවයක් සහ බුද්ධියක් තියෙනට ඕන. ඒ වගේම හැකිතාක් මේ දර්ශනය ඇති කර ගනිමින් අපේ ශ්‍රද්ධාව බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ මේ දර්ශනය කියන්නේ බුදුහාරයන් සම්බුද්ධත්වයේ මේ දර්ශනය ලෝකයේ සියලුම දර්ශන ආගම් වලින් වෙනස් දෙයක්, මේක මේ සම්බුද්ධෝත්පද කාලයක විතරක් ලෝකේ පහළ වෙන දෙයක් කියන එක තමයි අවංකව තේරුම් ගන්නට ඕන. ඒ වගේම දුකේ නිදහස් වීම එකම මාවත මේකයි. මේ දර්ශනය අනේ සියලුම දර්ශනයන්ගේ වෙනස් කියන එකත් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. ඒ නිසා ඒ ධර්ම විතරයි දුකේ නිදහස් වීමට ඇත්තටම තියෙන්නේ කියන එක අපි අවංකව තේරුම් ගත්තොත් අපේ දැනට ජීවිතයේ අනිත් දේවල් සඳහා දීලා තියෙන ප්‍රමුඛත්වය මේකට අපි වැඩි කරනවා. අනිත් දේවල් අතපසු කරනවා කියන නෙවෙයි අපි කියන්නේ. ඒවත් කරමින් අපි මේකට කාලය ගන්න අඩු වෙනම අපි කරන්නේ අනවශ්‍ය දේවල්ට කාලය වැය කරන දේවල් අඩු කරනවා. අනිත් පැත්ත එක නිකරුණේ කතා කරන්න තියනවා නම් ඒව අඩු කරනවා. අනවශ්‍ය ගමන් තියනවා නම් අඩු කරනවා. මේ නිින්ද වැඩිපුර ගන්න නිින්ද ටික ටික අඩු කරනවා. ඒ හැම දෙයකින්ම මේකට ගන්න පුළුවන් කාලය අවකාශය අපි වැඩි කරගන්නවා. ඒක තමයි අපි කරන්නේ. මොකද අපට වටිනාම දේ කාලය. ඒ කාලේ උපරිම කැපවීමක් කරනවා මේ අවස්ථාවේදී. මොකද අපිට මේ අවස්ථාව ගිලිහුනොත් අපිට ඊළඟ මොහොතේ අවස්ථාවක් එයිද කියලා කියන්න බෑ ඒක. ඒ නිසා මේ ලැබුණේ සතරම වාක් පින් කළා ලොකු භාග්‍ය සම්පන්න අවස්ථාවක් අපි මේ ලැබුවේ. මේ අවස්ථාව ගිලිහෙන්න වැඩි වෙලාවක් අපිට යන්නේ නැහැ. මේ මොහොතේ අපි ඉන්නවා, මේ ඊළඟ මොහොතේ අපි මේ ජීවිතය හිමි වෙන්න පුළුවන් අපට ඒක. ඒ නිසා මේ ලැබිච්ච මොහොතේ අනිත් දේවල් ටිකක් ප්‍රමාද කරත් මේ අවබෝධය ලබන්න, මේ දහම් මගේ යෙදෙන්න ඒ වෙලාව අපි අඩු කරන්නේ නැහැ. හොඳයි පින්වත්නි, අද අප සාකච්ඡා කළේ සත්‍ය ජටිල සූත්‍රය සංයුත්තනිකායේහි කෝසල සංයුත්තේන පොසොන් රහිතුමා සමග පැවැත්වුණු සමුග සාකච්ඡාවක් ඇතුළෙන් නිර්මාණය වෙච්ච සූත්‍රයක් තමයි අද අප සාකච්ඡා කළේ. ඉතින් අර රජතුමා දැක්කපු ඒ තාපසවරු, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන් ආදී, අචලකයන් ආදී හත් දෙනා බැගින් හිටිය පුද්ගලයන් දැකලා රජතුමා තමන්ගේ දකුණු දඬ මඬල නවලා නමස්කාර කළා. තමන් රජගෙන රජතුමා කියලා කියපු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ළඟදී මේ රහතන් වහන්සේලා පිරිසක්, රහත් මඟට පිළිවන් පිරිසක් කියලා ප්‍රකාශ කරපු කාරණේදී බුදුහාඳුර සඳහන් කරනවා, රජතුමනි, ඔබට හොයනි ගෘහස්ථ ජීවිතයක් ගත කරන, කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට මෙහෙම එකපාර කෙනෙක් තීරණය කරන්න අමාරුයි කියලා සඳහන් කළා. ඒ සඳහන් කළා. ඊට පස්සේ බුදුහාඳුර කරුණු හතරක් දේශනා කරා. සංවාසේනකෝ මහරජ සීලං වේදි තබ්බං, සංඝෝහාරේනකෝ මහරජ සෝචේයං වේදි තබ්බං, ආපදාසෝකෝ මහරජ තාමෝ වේදි තබ්බෝ, සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදි තබ්බෝ කියපු විදිහට කෙනෙක්ගේ ඇසුරෙන් තමයි සීලය බලාගන්නේ, ඒ වගේම කෙනෙක් කතා ව්‍යවහාරයෙන් තමයි ඔහුගේ සෝච බව පරිසුද්ධත්වය බලාගන්නේ, කෙනෙක් ආපදාවකට පැමිණිච්ච වෙලාවෙදී තමයි කෙනෙක්ගේ තාමය, ශක්තිමත් බව, පෞරුෂය, ඔහුගේ ස්ථානවතින ප්‍රඥාව බලාගන්නේ, ඒ වගේම සාකච්ඡාවෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව බලාගන්නේ කියලා සඳහන් කළා. එතෙන් රජතුමා බෙහෙවින්ම සතුටටපත් වෙලා බුදුහමර ගැන වර්ණනා කළා. ඉතින් එතන පටන් ලෝකේ ඉන්න පුද්ගලයන් විවිධාකාරයේ පුද්ගලයෝ ඉන්නවා. ඇතැමිට කර්මානුරූපෝ ලැබිච්ච ලක්ෂණ අනුව පුද්ගලයන්ගේ වෙනස්කම් තියෙනවා. ඇතැමිට පුද්ගලයන් ඉගෙනගත්තු ශිල්ප ශාස්ත්‍ර අනුව පුද්ගලයන්ගේ චරිතවල වෙනස්කම් තියෙනවා. සමහර අය කරපු රැකියාවල අනුවත් වෙනස්කම් තියෙනවා. දැන් අපි උනා සමහර අය හම්බුනාම අහනවා මොන වෘත්තියද කළේ කියලා. එහෙම අහුවට පස්සේ යාගෙන ඇතැමිට යත් එක කටයුතු කරද්දී අපිට තේරුම් ගන්න පුළුවන් කොහොමද ඇසුරු කරන්නේ කියලා. දැන් ගුරුවරේ කටයුතු කරන විදියයි, නීතිඥවරයෙක් කටයුතු කරන විදියයි, පොලිසිය වැඩ කරපු කෙනෙක් කටයුතු කරන විදිය වෙනස්. ඒත් අපි දන්නවා ඒ අය ඇසුරු කරද්දී කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒ වගේ අපි පුද්ගලයන් ඕනොන් හඳුනාගෙන ඕනොන් සමග ගැටෙන්න තියෙන අවස්ථා පුළුවන් තරම් අඩු කරගන්න විදියට අපි හිටියොත් අපට ඒක මේ ජීවිතේ හුඟක් පහසු වෙනවා. මොකද පින්නතර නිතරම අපට පුදුලොත් එක රණ සොර වෙමින් ඉන්න බෑ අපට ඒකයි. අපිට ඊට වඩා ලොකු ආධ්‍යාත්මික ගමනක් අපට තියෙනවානේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා චරංචේනාදි ගච්ඡය සේයන් සදි සමර්ථනෝ කියලා. තමන් ඇසුරු කරනවා නම් තමන්ට වඩා ගුණධර්ම වැඩිමල් කෙනෙක්, වැඩිහිටි කෙනෙක් ආශ්‍රය කරන්න, ගුණධර්ම වැඩි කෙනෙක් ආශ්‍රය කරන්න හැම බැරි නම් අඩු ගන්න සමාන කෙනෙක් හරි ආශ්‍රය කරන්න. එහෙම නැත්නම් තනියම ඉන්න එක හොඳයි කියලා. ඉතින් එහෙම මේ ආධ්‍යාත්මික ගමන් මගේදී එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි එහෙමම එකපාරම පුද්ගල අයින් කිරීම නෙවෙයි, අපි පුළුවන් තරම් ඉවසීම පුරුදු කරන්න ඕන, පුළුවන් තරම් අනිත්‍යයට ධර්මය හා අවස්ථා ලබා දෙන්නට ඕන, එයට ධර්මෙන් උදව් කරන්න ඕන, එහෙම කරුණාවත් අපි ළඟ තියෙන්නට ඕන. එහෙම තමයි ටිකෙන් ටික අපි මේ ගමන ඉදිරියට යන්නේ. ඉතින් ඒ පුද්ගලෙන් හඳුනාගත්තට ඒක පුද්ගලෙක ළඟ තියෙන ගති ලක්ෂණ හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. දැන් සමහර දෙන්නෙක් එක වයසේදී හම්බ වෙනවා. දැන් අපටත් එහෙම සමහර අය මොනවා කියලා තියෙනවා. සමහර සාමාන්‍ය ලෝකෙින් දැන් වෘත්තීය මට්ටමේදී එක තැනකදී ගුරුවරයෙක් වෙච්ච කෙනෙක් තව තැනකදී ගුරුවරයෙක් වලේ මාරු වෙනවා. එහෙම වෙච්චලා තියෙනවා. එක පිරිවෙනකදී ඇතැමිට උගන්නපු ගුරුවරයා ශිෂ්‍ය ඇතැමිට ඉක්මනට මුසස් පෙළ කරලා ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එයා ස්ටාප් වෙනවා අවුට් වෙච්ච ගමන්. අර ගුරුවරයාත් විශ්වවිද්‍යාලයට යනවා ඊට පස්සේ මුසස් පෙළ ගිහින්. වෛසර ගෝලිය ගන්නන ගුරුවරයෙක් ඉතිවර. එහෙමන වෙලාවලුත් තියෙනවා. ඉතින් සදාකාලික ගුරුරුන්වත් සදාකාලික ශිෂ්‍යයන්වත් මේ ලෝකේ නැහැ. ඉතින් පින්නතුනේ පුද්ගලයන් අතර වුණත් මේ කීදී වෙනස්කම් තියෙනවා. ගුණධම්මවත් එහෙමයි. දැන් ගටේ කාර රටන පාර දෙන්න බලන්නනේ. එදා අනාගාමී වෙච්ච ගටේ කාර, එදා පෘථග්ජන වෙච්ච ජෝතිපාලට උදව් කළා. ඒ ජෝතිපාල සම්බුදු වෙලා පිරුණ පාලක් ඉවරයි. අර ගටේ කාර සාමසත්සත ඉන්නවා. එදා අඟුලිමාල බලන්න. අඟුලිමාල එදා අර මිනිමරද්දී සිල්වත් ගුණවත් හිටිය තම හුඟක් අය හිටියනේ. ඇතැමිට ඒ හිටිය සිල්වත් අය සමහර තාම සසරේ ඉන්නවත් වෙන පුළුවන්. එදා අර මහා මිනිස් ඝාතනයක් කරපු අඟුලිමාල සසජනොත් නෙක් පිළිවරයි. ඉතින් ඒ වගේ ගුණධම් වල යම් යම් වෙනස්කම් වෙනවා. එනිසා පුද්ගලයන් අපිට මොන ගැවුනාම එකට ලේබල් ගහලා ආවලා නරකයිම කියලා හෝ ආවලා හොඳයිම කියලා හෝ අපට යම ස්ථිරවම කියන්න බෑ. මොකද මේ මිනිස් මනසට තියෙනවා කිනුතුනි ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන් දෙවන්ත ශක්තිය. ඒ ශක්තිය ඇතුවය කෙනෙක් මිනිස් ලෝකෙ ඉපදෙන්නේ. ඒ නිසා කල්‍යාණ මිත්‍රය ලැබුණොත්, හොඳ පරිසරයක් ලැබුණොත්, හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් ඒක නැගේ ජීවිතේ සම්පූර්ණම ගමමක වෙනස් වෙන්න පුළුවන්. දැන් ජීවක බලන්න. බුදුරජාණන් වහන්සේ කාලේදී ජීවක ඔහුගේ අම්මා තාත්තා දෙන්නිට අම්මා තාත්තා ගැන දන්නවනේ මේ පින්නතුන්නේ. ඉතින් එයා මහමග දාලා ගියපු කෙනෙක්. කොන කූඩේක දාලා ගියපු ළමේ. රජතුමා යාගෙන අලහදලා යා ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙක් කළා. රාජකීය වෛද්‍යවරය වුණා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේත් වෛද්‍යවරය වුණා. ඉතින් සුරතුමා ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් ඒ තරම් ගමන් මගක් යන්න පුළුවන් අය මේ උපතින් මනස ලෝකෙ ඉපදෙනවා. විශේෂයෙන්ම පින්නතුනි කුඩා ළමයි මොන ගැවුණාම පුළුවන් තරම් උදව් කරන්න. එයාගේ ළමයි අම්මා තාත්තා නරක කියලාවත් දුප්පත් කියලාවත් කිසිම වෙනසක් නැතුව සිනහවකින් හරි සුළු දෙයකින් හරි ඒ කුඩා ළමයි වෙනුවෙන් උපකාරයක් කරන්න. එයාගෙන් තමන් නැවත ලබන්න නෙවෙයි, ඒ අය සමාජයේ ඉහළම මට්ටමට යන්න පුළුවන් අය එක. ඒ නිසා අනිත් එක සැතරෙදිම හැම දිනෙකම අපේ දරුවෝ වෙන හිටියානේ. අද අපි අපේ දරුවෝට විතර ඔක්කොම සේසම දීලා තියෙන්නේ. ওই දරුවා ඇතමිට ආත්මව පහක විතර දරුවෙක් වෙන්න පුළුවන්. අල්ලපු විතර දුප්පත් වෙන නම් ආත්මව 25ක විතර දරුවෙක් වෙන්න පුළුවන් ඉන්නේ අල්ලපුද. ඉතින් කර්මානුකූලව ගත්තොත් මේ වගේ සසරක අපි යන්නේ නිසා මේ ලැබෙච්ච මොහොතේ ලැබෙන මොන ගැන හැම දිනකටම පිනතුනේ වතුර බෝතලකින් හරි උදව්වක් කරන්න. මේ මොන ගෙහෙච්ච අපි ඊළඟ මොහොතේ මොන මිස් වුණොතින් හරියට මොහොතට දාපු ලී කැලි දෙකක් වගේ එකට තිමිච්ච ලී කැලි දෙකක් කඩලා මොහොත දැම්ම ආය හමු වෙන පුළුවන්ද? මයි කාලෙකින් හමු වෙද කියලා කියන්න බෑ. ඉතින් අපි මේ අවුරුදු 50කට කාලේ මේ හමු වෙන අපි මෙතනින් වෙන් වුණොතින් ආය අපිට කාලෙකදී එහෙම හමු වෙයි කියලා හිතන්න බෑ. ඒ තරම් මේ සසර ගමනක් මේ පොඩි ගල් කැට දෙකක් අරගෙන මේ පොළොවේම තියෙන පස් එක කලවම් කරා වගේ ආයේ දෙක ඔයා ගන්නවත් නැහැ. කර්මානුරූපව ප්‍රාර්ථනා තියෙන එකට යන පුළුවන්. නමුත් වෙනතුනේ මේ ලැබෙච්ච මොහොතේදී අපිට මේ මොන ගෙවිච්ච හැම දිනෙකටම අපි උපකාරයක් කරලා අපේ කුසලයේ දිනු කරගන්න බලන්න. ඒ නිසා තමන්ගේ ළඟම ඥාතීන් සලකන විතරක් නෙවෙයි ඥාති නොවන කෙනෙකුටත් උපකාරයක් කරන්න. ඒකෙන් තමයි තමන්ගේ කුසලතාවය තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන්නේ. එනිසා ඒ ශක්තිය නිතරම දිනු කරගන්න. තමන්ගේ ඥාතීන්ට දරුවන් සැලකුවට විතරක් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙන්නේ නැහැ. ඒකත් යම්සි මට්ටමකට ඉතින් පිනක් වෙනවා කියලා අපි හිතන්න පුළුවන්. නමුත් ඊට වඩා විශාල විදියට ආධ්‍යාත්මික ශක්තිය දිනු වෙනවා පිටස්සර කෙනෙකුට උදව්වක් කරන්න, නොහඳුනන කෙනෙකුට උදව්වක් කරන්න. ඊටත් වඩා වටිනා පුළුවන් නම් තමන්ට හානියක් කරපු අනතුරක් කෙනෙකු කෙනෙකුට හොයාගේ දරුවෙකුට උදව්වක් කරන්න. යෙවෙන මානසිකත්වයකට එන එක ලෙහෙසි නැහැ කෙනෙකුට. ඉතින් එහෙම ශක්තියක් ඇති කරගන්න පුළුවන් කියන එක බෝධිසත්ව සංකල්පය. ඒ නිසා බෝසත් සිතුවිලි අපේ ළඟ තියෙන්න ඕන. දිනෙන් දින මේ ආධ්‍යාත්මික ගමන් මගේ තමන් ඉදිරියට යන්නට ඕන. ඒ නිසා මේ ගමන යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට අපි මුලින් පුද්ගල සංඥාවෙන් පුද්ගලයන් බලල වෙනස්කම් ඇති කරගත්තා. ඊට පස්සේ ඒකත් දුරු කළ කුසල සංඥාවෙන් පුද්ගලයන් දැස බලලා අපි මෛත්‍රිය ආදී සතර බ්‍රහ්ම විහරණ වඩනවා. මහා බ්‍රහ්මයාගේ සත්‍යයන් දැස ලෝකෙදී අපි බලනවා. ඒගෙනුත් නික්මිලාගේ අවිද්‍යාව දුරු කළ විද්‍යා සාගත සිතින් ස්කන්ධ සමුදයට හිත තියලා අනිත්‍යතාවයෙන් ලෝකෙ දෙස බලනවා. මේ ඇසෙන් රූපයන් බලනවා කියන්නේ බාහිර පුද්ගලෙක් හිටියා හෝ නොහිටියා හෝ මේ මොහොතේ ඇති වෙන අත්දැකීමක් මේ ඇති උනේ. ඒ කහොත්වා සම්බුතං හොත්වා නබවිසති පෙර නොතිවි හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා මේ දර්ශනය තුළ අපේ හිත ස්ථාවර කරගැනීමේ කාල පරිච්ඡේදය වැඩ කරගන්න පුළුවන් නම් මේකයි පින්නතුනි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒ සඳහා හැකිතා දුරට හිත සමාධිමත් කරගන්න, හිත සමාධිමත් වීම සඳහා හැකිතා සිල්වත් වෙන්න, ඒ සියල්ලම සඳහා නිතරම ධර්මය අහන්න, අහමින් පින්නතුනි මේ ආධ්‍යාත්මික ගමන මගේ ටිකෙන් ටික ඉදිරියට යන බලන්න. එහි ප්‍රතිඵල වශයෙන් පින්නතුනි අපේ ජීවිතයට එළඹෙන සෑම අභියෝගයක්ම අපට කුසල කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එදාට පිනුතුන අපේ මරණය මංගල කාරණයක් කරගන්න පුළුවන් අපට. දැන් අපේ මරණය අවමංගල්‍යයක් නේ. ගෙදරම නෙවෙයි ගමම මලගයක් වෙනවා නේ ලංකාවේ මේ දියු. පින්නතුනේ මල ගමක් නොවේනට මල ගෙදරක් නොවේනට මරණයත් මගුලක් කරගන්නට ඕන අපි. බුදුරජාණන් වහන්සේගේ පිරුණ තෑම මංගල්‍යයක්, ත්‍රිවිධ මංගල්‍ය වලින් එකක්. ඒ මංගල්‍ය පින්නතුනේ ආනන්ද හාමුදුරන්ට මංගල්‍යයක් නෙවෙයි, ආනන්ද හාමුදුර ඇඬුවා. ඒ මංගල්‍ය බුදුරජාණන් වහන්සේට මංගල්‍යයක්. බුදුරජාණන් වහන්සේ ආපු සසර ගමන මග නිමාවටපත් කළා. මහා වෙහෙස කර ගමන් මග සපුරාම නිමාවටපත් කළා. සැනසීමටපත් වෙච්ච අවස්ථාව ඒ මරණයක් මංගල කාරණයක් වුණා. එනිසා අපේ ගමනේ පින්නතුනේ අපේ මරණයත් අඩුම ගාන ස්ථාවර සුගතියකට හිත තියලා හරි ඒක මංගල කාරණයක් කරගන්න බලන්න. නමුත් වඩාත්ම බුදුහමරගේ කලේ මේ තුන් ලෝකෙම ඉක්මලා කෙලෙස් සියල්ලක්ම දුරු කරලා නිර්වාණ බෝධිය සාක්ෂාත් නිර්වාණ බෝධිය ලබාගෙන සසර ගමන සම්පූර්ණ මෙවටපත් කරලා සැබෑ මංගල්‍ය අවස්ථාවන් වලට අපේ මරණයපත් කරගන්න. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඒ සඳහා ඔබට පෙරවන් සරණින් නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, දැන් පින්නතුන් සිල්පාරණය කිරීම සඳහා සූදානම් වන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං තේ සංඝං සරණං ගච්ඡාමි, තතියං තේ බුද්ධං සරණං ගච්ඡාමි, තතියං තේ ධම්මං සරණං ගච්ඡාමි, තතියං තේ සංඝං සරණං ගච්ඡාමි, සිතරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි පින්නතුනි, අද මේ බක්මුන් පොහේ නිමිති කරගෙන උදෑසනම සිල් සමාදන් වුණු ඔබ හැම දෙනාම උදෑසන පටන් මේ මොහොත දක්වා අප්‍රමාණ පින් සිතිවිලි ජනිත කරගත්ත තින් දාන මේ වශයෙන්, සීල මේ වශයෙන්, භාවනා මේ වශයෙන් නොඑක ආකාරයෙන් පින් දාම් සිද්ධ කළා සමත විදර්ශනා වශයෙන්. ඒ නිසා මේ ඇති කරගත්තා වූ දහම් දැනුම ස්ථාවර දැනුමක් බවට පත් කරගන්න නැවත නැවතත් පින්නතුනි මේ දහම් කරුණු වහන්නට, මේ දහම් පොතපත පත්‍රිකා පුලුවන් තරම් කියවලා තමන්ගේ දැනුම දිනු කරගන්න. ඉතින් ඔබේ දැනුම අවබෝධය දිනු කර ගැනීම සඳහායි මේ හැම කටයුත්තක්ම, මේ හැම දෙයක්ම මේ සිදු කරන්නේ. ඉතින් ඔබේ මේ ආධ්‍යාත්මික ගමන් මඟට උපකාර වන්නට ස්වාමීන් වහන්සේලා බොහොම වෙහෙස මාන්සිල වැඩ කරනවා. ඉතින් මේ අවස්ථාව ඇතැම් විට හැමදාම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔබත් උනන්දු වෙන්න, ඔබත් දක්ෂ වෙන්න, බුද්ධිමත් වෙන්න. ඉතින් ඒ සඳහා මේ අත්තන්ට උදව්පකාර කරපු බොහෝ දෙනෙක් අද ඉන්නව. අද දවසේ මේ අත්තන්ට දානමාන ආදී පූජා කරලා, උපස්ථාන කරලා, ධර්ම දේශනා කරලා, ඉතින් ඒ හැම දෙනාටම අපි ආශිර්වාද කරමු මේ පින ආනිසංසයෙන්. ඒ හැම දෙනාටමත් නිදුක් නිරෝගී භාවය, නිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලුම දෙනාත් මේ පින් අනුමෝදන සුවපත් වෙත්වා. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ තරම් දුරට දියුණු කරගන්නට මහන්සි වෙච්ච, තමගේ කාලය, ධනය, ශ්‍රමය, ජීවිතය කැප කරපු මිය ගිය යම් තාක් ඥාති මිත්‍රාදීන් පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ පින දැක සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා. එවගේ මති අපේ අතීත මව්වරු පියවරු ඇතුළු යම් තාක් මේ විශ්වයේ පුණ්‍යානුමෝදන අපේක්ෂාවෙන් සිටින යම් තාක් දෙනෙක් වෙත්නම් ඒ හැම දෙනෙක්මත් මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතී. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන්හි පුණ්‍ය ඵලය සම්මා දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ හැම දෙනාමත්, ඔබේ ජීවත් වෙන මව් දෙමාපිය ආදී ඥාතීන් හැම දෙනාටමත්, විහාරස්ථානයේ ගරුතර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයටත්, ඔබට උපස්ථාන කළ දානමාන ආදී පූජා කළ ඒ පින්තුනි හැම දිනාටමත්, දේවංගයේ රැකවරණය, ධාර්මික ආරක්ෂාව, ආශිර්වාදය සලසා දෙත්වා. දෙවියනුත් මේ පින උතුම් වූ නිවන පිණසම හේතු කරගනිත්වා කියන පැතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශ. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, මේ අපි සියලුම ආකාරයෙන් රැස් කරගත්න උතුම් පුණ්‍ය බලයේ ශක්තියෙන් දිනෙන් දින අපි ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල් මූලයන්ගෙන් දුර වෙලා පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥා ආදී උතුම් ගුණ රුවන් අපේ ජීවිත තුළ දිනෙන් දින වර්ධනය කරගන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා හැම දිනාට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හන්තෝ සම්මේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.